සබර්ගම පලාසේ ප්‍රධාන අධිකරණ සංග නායක ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ලේකකාධිකාරී ඇහැලියගොඩ සාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය තොරණකඩ ශ්‍රී පුෂ්පාරාම මහා විහාරාධිපති නම කියන්න තවසරයි ගෞරවණීය ඵලීගල නාරද ස්වාමිපාදයන් වහන්සේ ඇතුළු මේ ස්ථානයේ වැඩමවා වදාළ ඒ නායක ස්වාමිපාදයන් වහන්සේලාගෙන් ඒ විහාරවාසී ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ඒ වගේම අද මේ ස්ථානයට වැඩමවා වදාළ සිල් මෑණිවරුනි, සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නට කලින් අපි සියලුම දෙනා පන්සිල් සමාදන් වෙන චාරිත්‍රයේ සිද්ධ කරමු. මොකද කිංවතුනි, මහා ගාම්භීර සද්ධර්ම දේශනා සමහර විට කරනකොට ඒ දේවල් නොතේරෙන තිරිත් ඉන්නවා. ඒව බින්දු මාත්‍රයක්වත් දන්නේ නැතුව, ඒව අවබෝධ වෙන්නේ නැතුව අන්තිමට හොයලා බලනවා පන්සිල් කියන්නේ කියලා. ඊට පස්සේ පින්වතුනි අපිට දොස් නගනවා පන්සිල් කියන්නේ කියලා. සීඩී වල එක සීඩී එකකට පැය 100 ගානක ධර්මයේ දාලා තියෙනවා. ඉතින් හැම ධර්ම කොටසෙන් කොටසටම පන්සිල් දැමීම සුදුසු නැති නිසා ඒව අයින් කරලා තියෙනවා. ඕක අහන සමහර තිරිස්ත හිතෙනවා අපි පන්සිල් දන්නේ, අපි පන්සිල් දෙසන්නේ කියලා. ඉතින් මම මේකත් කියන්න වෙලා තියෙනවා. ඒක නිසා පින්වතුනි, යම් කිසි කෙනෙක් ධර්මය තේරෙන්නේම නැත්නම් පන්සිල් කෙරෙහි හරි පිට පහදව ගන්න එක බොහොම වටිනවා. මං අද උදේ ධර්ම දේශනාව කරන වෙලේ මේ සිල් ගන්නා පූර්තම පිරිසට පංචශීල විග්‍රහයක් කළා. ඔය පන්සිල් විග්‍රහය පින්වතුනි එක ශික්ෂා පදයක් පැය දෙකමාර ගානේ දේශනා කරලා තියෙනවා. අන්තර්ජාලය තියෙනවා පින්වතුනි හොයලා බලන්න. තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා චූලහත්ති පදෝපම සූත්‍රයේ ඇතුළේ. ඒක නිසා අපි චාරිත්‍රානුකූලව පංචශීල ප්‍රතිපදාව රකින්න මහා උත්තම පිරිසක් වශයෙන් සියලුම දෙනා නමස්කාරය කියන්න පංචශීලයේ සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාද සුරාමේරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ඒ වගේම තිබෙන්නේ ඔබ වගේම මේ ශ්‍රී සාධන මේශවණී කරන්නට කැමති දසදහසක් ලෝක දාමී වාසය කරනා වූ ඒ දිව්‍ය ප්‍රමාදී මසිහපත් කරගෙන එයාට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න එළදී ශ්‍රී සාධන මේශවණී කරලා උතුම් වූ මාර්ගඵලයන් නිහිතන්න කියලා ඒ වගේම තිබෙන්නේ තම තමන්ගේ ඉෂ්ටකාමී දෙවිදේවතාවුන් වහන්සේලාවත් සිහිපත් කරගන්න තමන් අනුසමාන ලෝකයෙන් කරදරයක් ආපු වෙලාවක හිංසාවක් පීඩාවක් ආපු වෙලාවක පිහිට ආරක්ෂාවක් සඳගත්තා වූ විෂ්ණු පතරගම සමන් පත්තිනි ආදී වශයෙන් ඒ වැඩ වාසස්ථානයේ කැලේ දෙවියන්වත් සිහිපත් කරගෙන මේ වගේ කුසිනුතුනි මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන එයාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න එදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් නිහිතන්න කියලා ඒ වගේම සිහිනුතුනි තම තමන්ම ජාමාන්තර ගතවන් දෙදෙනෙක් ඒ සියලුම ඥාතීත මිත්‍රාදීන් සිහිපත් කරගන්න විශේෂයෙන්ම සිහිමිතර ජීවතුන් අතර ඉන්න කාලෙදි ධර්මකාමීව ධර්මයට ලැබෙව කටයුතු කළා පිරිසක් අන්නේ අයව සිහිපත් කරගෙන ඒ අය විශේෂයෙන්ම මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ ඒ උත්තම පිරිසටක බලාගෙන පිට පහදවාගෙන යම් කිසි අපහසු ස්ථානයක ඉන්නවනම් ඒ අත පිළිල සුභිත බුද්ධ වෙන්න කියලා හිතාගෙන ඒ අයත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එහෙමනම් සිංහතුනි මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලු දෙනාම හිතින් දෙවියන්ට ආරාධනා කරන්න මලගේ ඥාතිවරුන්ට ආරාධනා කරන්න එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ලැජිමතුනි ඒ වගේම මොහොතකට සිහිපත් කරගන්න අනාදිමත් සංසාරක ඉඳලෙන ගමනදී අසත්පුරුෂයන් ඇතුළු කරපු නිසා ඒ අසත්පුරුෂ ඇතුළේ රාග දේස මෝහයන්ට යට වෙලා මම මුදුන්පත් කරගන්න දඟලන මෙවිලිලිදී ඒ උත්තර විදර වූ බුදුමහේ බුදු මහරහතන් වහන්සේලාට උත්තරීතර ආර්යයන් වහන්සේලාට නින්දාවක් අපහාසයක් උපහාසයක් පීඩාවක් කරන තියෙනවා නම් ඒ උත්තමයන් වහන්සේලා මාහට කමා කර සිටින තේක්වා කියන ඒ උත්තමයන් වහන්සේලා කමා කර සිටින සිංහදෙන පළමුකොට ඒ වගේම සියලු දෙනා අදිස්ථාන කරා අද මේ සද්ධර්ම දේශනාව තුළදී තථාගතයන් වහන්සේ ලෝකෙට දේශනා කරන් සිටි සෝතාපන්න මාර්ගඵල ආදී වශයෙන් ඒ මාර්ගඵලයන් සාක්ෂාත් වේවා උත්සාහ කරන්න සිංහදෙන අදිස්ථාන කරන්න මේ සදාත්මිය මනාකොට ශ්‍රවණය කරලා මනාකොට අවබෝධ කරගන්නවා කියන ඒ උත්තරීතර අදිස්ථානයේ යුක්තව සීල දෙනා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න. හොඳයි සිංහදෙන මෙතන ඉන්න බොහෝ පිරිස් කාලයක් තිස්සේ සද්ධර්මයේ ශ්‍රවණය කරන පිරිස්. එතකොට සිංහතුනි දැන් මම මේ සද්ධර්ම දේශනාව කරන්නේ නිවන අරමුණු කරගෙන. උත්තරීතර නිවන පසක් කර ගැනීම පිරිස. එතකොට සිංහතුනි මේ සද්ධර්ම දේශනාව ටිකක් ගැඹුරු වෙන්න පුළුවන්. සද්ධර්ම දේශනාවක් ටිකක් ගැඹුරුයි කියලා එකපාර අතහැරලා දාන්න එපා. ගැඹුරු සද්ධර්මයක් ශ්‍රවණය වෙනකොට හැබැයි මම උපරිම උත්සාහ කරනවා සිංහලෙන් ඔබට පුළුවන් තරම් සිංහලෙන් මේක කරන්න, පුළුවන් තරම් තේරෙන්න මේක කරන්න. ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරන මොහොතක් මොහොතක් නැද ඔබ දන්න උදාහරණ උපමා ගන්න, ඔබට තේරෙන උදාහරණ උපමා ගන්න. ඒ දේවල් වලින් ඔබට මේ ධර්ම දේශනා කරන්න මම උත්සාහ කරනවා. එහෙම උත්සාහ කරන්නේ සිංහතුනි අන්න එතකොට ඔබට වැටහෙනවා මේ කියන ධර්ම කොටස. ඒක නිසා ධර්මයේ ගැඹුරුයි කියලා සිංහතුනි අතහැරලා දැනීම සුදුසු නැහැ. නිවන් දකින්න නම් මේ ධර්මය අසුරු කරන්න ඕනේ. සිංහතුනි අපේ සිංහ හෙළයෝ ඔය අද අපි සිංහලයෝ කියලා කියන්නේ අපි සිංහලියෝ නෙමෙයි නිතිගුනේ අපි සීහහෙලිය. සීහහෙල කියන වචනේ තමයි තියෙන්නේ සිංහල උනේ. සීහ කියලා කියන්නේ තියෙන්නේ ශ්‍රේෂ්ඨ කියන අර්ථය. හෙල කියලා කියන්නේ තියෙන්නේ පාරිශුද්ධ කියන අර්ථය. එහෙනම් ශ්‍රේෂ්ඨත්වයෙන් පාරිශුද්ධත්වයට ආපු මහ පිරිසක් අපි. තථාගතයන් වහන්සේගෙන් පැවතගෙන එන පිරිසක්. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා වන මහරහතන් වහන්සේලාගේ පැවතගෙන එන පිරිසක්. ඔබ දන්නවනේ පිටුදින ඒ කාලේ අපි කතාවට අහලා තියෙනනේ වීපැදුරක් වනා ගන්න බැරි තරමට ලේල ගන්න බැරි තරමට මහරහතන් වහන්සේලා වැඩ සිටපු පුණ්‍ය භූමියක් පිටුදින මේ ශ්‍රී ලංකා ද්වීපේ. අනේ ශ්‍රී ලංකා ද්වීපයෙන් මේ බිහිවෙච්ච පිරිසක් නේද මේ අද සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ. එහෙනම් පිටුදින ඔබ සියල්ල මේ සීහ හෙල පිරිස. සීහ හෙලයා කිසිම දෙයක් වෙලේ නැහැ පිටුදින අර්ථ ශූන්‍යයි. එනම් සීය හෙලයා යම් දවසක පහන් පූජාවක් කළා නම් තථාගතයන් වහන්සේ කෙරෙහි ඒ පහන් පූජාව කළේ පින්වතුනි නිවන් අරමුණු කරගෙන. පහන් පූජාවෙන් නිවන් දකින ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයේ ටිකක් ගැඹුරුයි. පහන උපමා කරගෙන නිවන් දකින්න පුළුවන් ක්‍රමවේද. පටිච්ච සමුප්පාදයේ තනිකරම ওই පහන් දැල්ල තියෙනවා. එනම් පහන් දැල්ල දිහා බලාගෙන සිංහදරි පටිච්ච සමුප්පාද දහම් කරුණක් මෙනෙහි කර කර මෙනෙහි කර කර මාර්ගයේ වදාගත් පිරිස සිටියා. ඔන්න ඔහොම තමයි සිංහදරි මේ පහන් ආලෝක පූජාව කියන එක පටන් ගත්තේ. ඒ වගේම සිංහදරි මේ මල් පූජාව කියන එකත් ඒ වෙලෙමයි පටන් ගත්තේ. අද ඉතින් මල් වට්ටිය කරලා ඔහේ තියලා වැන්නක. ඒ කාලේ සිංහදරි සීය හෙලයා කියන කෙනා මල් තියලා කථාගතයන් වහන්සේට වැඳගෙන ඉවන අනුමුණු කරගෙන ඒ පියපු මල් වට්ටිය සිංහදින ඒ මල් ටික එහෙමම තියෙන්නේ තමයි ඒක පොඩ්ඩක් එහාට කරලා ඉවරලා තමයි ඊළඟ දවසේ මල් ගෙනල්ලා තිබුණේ. ගෙනල්ලා පූජකලේ. ඊට පස්සේ ඒ මල් දෙක මේ මල් වට්ටි දෙකම එහාට කරලා ඉවරලා අනිත් මල් වට්ටිය ගෙනල්ලා පූජකලා ඊළඟ දවසේ. ඔය ආදී වශයෙන් සිංහදින සතියක් විතර යනකොට ඔන්න පේන්න පටන් ගන්නවා අර මුලින් තිබිච්ච මල් ටිකට මොකද වුනේ? අන්න වාඩි වුණා ඉස්සරහින් වාඩි වෙලා ඉවරලා සිංහදින අනිත් ස්වභාවය මෙනෙහි කරන්න පටන් ගන්නවා මේක දිහා බලාගෙන. මම මේ මල් ටික පූජ කරනකොට මහා සුවඳට තිබුණානේ. සුවඳට තිබුණා වර්ණයට තිබුණා මහා පැහැදිලිව තිබුණා. හොඳට ඇදලා හරි ලස්සන දිවිච්ච මල් ටික. දැන් මේක සතියකට කලින් පූජ කරපු මල් ටිකට මොකද වුනේ? ඒ වන් උපසංහරදී. මෙසේ සංසන්දනය කරලා බලන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ. අන්න පින්වතුනි සංසන්දනය කරලා බලනවා මගේ කයත් ඔය જાතියම නේද? සුවඳ ගඟහ තිබුණාට හොඳට විලිකුණු රඹපල්ලයක් වගේ තිබුණාට කාලයක් යද්දි මම මියදීනොත් එහෙම. එහෙම නැත්නම් මාව ජරා ජීර්ණ ස්වභාවයට පත් වෙන්න මටත් සිද්ධ වෙන්නේ ওই ටික නේද? එහෙනම් ඒ බං උපසංහරදී අන්න බලන්න පින්වතුනි අර උපමා කරගත්ත තමන්ද. ඔය ආකාරයෙන් මල් පූජ කරන කෙනා පින්වතුනි කාලයක් මල් පූජ කරගෙන යද්දි මේ වැඩෙන්නේ මොකද්ද මේ? ඔය ආමිෂයත් ඔය තියෙන්නේ. ඔය ආමිෂ පූජාවත් පින්වතුනි එතකොට මල් පූජ කරනවා කියලා අපි ආ සීය හෙලියෝ කරලා තියෙන්නේ. තනිකරම ප්‍රතිපත්ති පූජාවක් සිද්ධ කරලා තියෙන ඉතින් ඉඳගෙන පින්වතුනි මේ වඩන්නේ විදර්ශනා. විදර්ශනාව වඩාගෙන තමයි සිංහදින අර මල් පූජා කිරීම කරලා තියෙන්නේ. එහෙනම් දැන් හිතන බලන්න සිංහදින සීය හෙලයා කියන මහා උත්තම පිරිස නිකන් ඕනේ වට එපාවට වැඩ කරපු පිරිසක් නෙමෙයි. කරන්නන් වාලේ වැඩ කරපු පිරිසක් නෙමෙයි. එහෙනම් අද ඔබ මේ සීය හෙල කියන මහා ශ්‍රේෂ්ඨ පිරිසක් නෙපින්නේ. ඒක නිසා මේ නිවන් මඟ ඔබට ඒකාන්තයෙන්ම පසක් කරගන්න පුළුවන්. කවුරු හරි කියනවනම් නිවන නැහැ කියලා පින්වතුනි ඒක අමූලික බොරුවක්. කවදාවත් ත්‍රිපිටකයේ පරිශීලනය කළ නැති කෙනෙක් තමයි නිවන නැහැ කියලා කිව්වොත් කියන්නේ. මට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් පින්වතුනි නිවන් මඟ තියෙනවා කියලා ධර්මයේ තුලින්. නිවන් මඟ තියෙනවා පින්වතුනි නිවන් මඟ යන්න වීර්යය වඩන්නයි ඕනේ. නිකන් නිවන ලැබෙන්නේ නැහැ කාටවත්. නිවන් මඟ යන්න නම් පින්වතුනි වීර්යය වඩන්න ඕනේ. විවේක නිස්සිත වෙන්න ඕනේ, විරාග නිස්සිත වෙන්න ඕනේ, නිරෝධ නිස්සිත වෙන්න ඕනේ, මොස්සග්ග පරිණාමී වෙන්න ඕනේ. ඔය කර්ම ටික තමන් තුළ තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. තමන් වලින ඕනෙම කර්මස්ථානයක් ඔය කියපු ආකාරයට අයිති වෙන්න ඕනේ. මෛත්‍රී භාවනාව වැඩුවත් එහෙමයි. අද උදේ මම ඔබට මෛත්‍රී භාවනාව ගැන සඳහන් කළා. හාමුදුරුවෝ මම කියලා තථාගතයන් වහන්සේගෙන් අහනවා ස්වාමී ඔබ වහන්සේගේ ශාසනේ මෙත්තාව මොකද්ද? මේ අන්නේ පරිත්‍රාජයේ කියනවනේ ඔබ වහන්සේගේ ශාසනේ මෙත්තාවයි. අන්‍ය ශාසනවල තියෙන මෙත්තාවයි දෙකම එකයි කියලා. ඒ පද ටිකම ස්වාමීනි කියන්නේ. මොකද්ද ස්වාමීනි මේකේ තියෙන වෙනස? අන්‍ය ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි මගේ සාසනයේ මෙත්තාව කියලා කියන්නේ විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත මොස්සග්ග පරිණාමී මෙත්තා සහගත සති සම්පොච්චංගේ වඩන්න කියලායි මං කියන්නේ කියලා. මේ මං කියන ඒවා නෙමෙයි පිටුදෙන මේ ත්‍රිපිටකයේ තියෙන කරුණ. එහෙනම් මෙත්තාව කියලා කියන එක පිටුදෙන විවේක නිස්සිත වෙන්න ඕනේ, විරාග නිස්සිත වෙන්න ඕනේ, නිරෝධ නිස්සිත වෙන්න ඕනේ, මොස්සග්ග පරිණාමී වෙන්න ඕනේ. එහෙනම් විරාග නිස්සිතයි කියලා කිව්වෙ පිටුදෙන එක එක දේවල් එක්ක ඇලිල ගලිල යන්න ති වෙන්න ඕනේ. සරිසරීම අග්‍ර කරගෙන යන්නේ නැති වෙන්න ඕනේ. එහෙනම් යම් දෙයක් කෙරෙහි සරිසරීම අග්‍ර කරගන්න ඕන. කාමයේ කෙරෙහි සරිසරීම අග්‍ර කරගන්න ඕන නම්, රූපයේ කෙරෙහි සරිසරීම අග්‍ර කරගන්න ඕන නම්, අරූපයේ කෙරෙහි සරිසරීම අග්‍ර කරගන්න ඕන. ඔන්නයේ කීපේමයි සරිසරීම අග්‍ර කරගන්න ඕන නම් පින්විතනි කවර කවදාක්වත් ඒක නිවනට යොමු වෙච්ච කර්මස්ථානයක් නෙමෙයි. නිවනට යොමු වෙච්ච කර්මස්ථානයක් නම් ඒ කාන්තේම පින්විතනි විරාග නිස්සිත වෙන්න ඕන. ඒ වගේම පින්වතුනි නිරෝධ නිස්සිත වෙන්න ඕනේ. මෙච්චර කල් රෝධ කර කර හිටියා. මේක කරකව හිටියා පින්වතුනි, මේ සංසාර චක්‍රයේ කැරකි කැරකි හිටියා. රෝධ කර කර හිටියා, දැන් මොකද කරන්නේ? නම් නිරෝධ කරන මඟක් තියෙන්න ඕනේ. මෙච්චර වෙලා උදා වෙමි නිවිච්චේම දැන් උදා වෙන්නේ නැති කරගන්න ඕනේ. එහෙනම් උදා වෙීම නැතිවීම උදෙසා තමයි පින්වතුනි අර කර්මස්ථානයේ හැදගහිලා ඉන්නේ. එහෙම නැත්නම් කොච්චර කළත් කරගන්නේ නැහැ. මොස්සංග පරිණාමී වෙන්න ඕනේ. ඒ කිවි පින්වතුනි නිවන දෙතර නැමිලා තියෙන්න ඕනේ. නිවන දෙසට නැමුණා කියලා කියන්නේ පින්විතේ නිවන නිත්‍ය සුඛ අත්ථ සුඛයෙන් දකින්න පුළුවන් කමක් තියෙනවා. එහෙනම් පින්විතේ මේ යන මගේ ඔබට කරුණු දෙකක් තියෙනවා සාක්ෂාත් කරගන්න. එකක් කියනවා පින්විතේ අනුලෝමං ශාන්තියටපත් වෙනවා. අනිත් එක කියනවා පින්විතේ සම්මත්ත නියාමයටපත් වෙනවා කියලා. දැන් සමහර විට මේව ඔබ අහලා නැතුව ඇති. ඉතින් මේව අහමු. මේ සතාගතයන් වහන්සේගේ දහම අහන්න නියාමයි. සතාගතයන් වහන්සේගේ දහම හරි ගැඹීරයි පින්විතේ. ඒ තථාගතයන් වහන්සේගේ ධර්ම ඇසුරු කරනකොට ඔබට රාගයේ ඡේ වෙනවා, ද්වේෂයේ ඡේ වෙනවා, මෝහයේ ඡේ වෙනවා. ඒ කාන්තෙන් මේක සිද්ධ වෙනවා. අහලා බලන්න. රාගයේ ඡේ වී මුදසා දෙතන ධර්ම අහන්න. ද්වේෂයේ ඡේ වී මුදසා දෙතන ධර්ම අහන්න. මෝහයේ ඡේ වී මුදසා දෙතන ධර්ම අහන්න. නිවන කියන්නේ මොකක්ද? මොකද්ද පිංගුද නිවන කියන්නේ? දැන් මම අර මම මේ දේශ කලින් දේශනාවක් කරලා ආවේ. 2000ක් හිටියා ඒ පන්සලේ. මම මෙතන ආවට පස්සේ අපේ ආහුරු නම මගෙන් ඇහුවා. දැන් නිවන ශාන්තයි ප්‍රණීතයි කියලා මෙනෙහි කරද්දී මොකද්ද නිවන කියන්නේ කියලා එතන. තථාගතයන් වහන්සේ නිවන කියලා දේශනා කළේ තියෙන්නේ මොකද්ද කියන්නේ? රාගක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. මේ සතර පරිසරන්නේ හේතු වෙලා තියෙන්නේ පිටින් රාග, ද්වේෂ, මෝහ කියන තුන. එහෙනම් යම් අවස්ථාවක ඔබට පුළුවන්කමක් ලැබුණා නම් රාගක්ඛයෝ කරන්න. ඒ කියන්නේ රාගය ඡය කළා දාන්න, ද්වේෂය ඡය කළා දාන්න, මෝහය ඡය කළා දාන්න. ඔන්නෝග තමයි නිවන කියන්නේ. එනං රාගයේ ඡය කිරීමමයි ශාන්ත ප්‍රණීත. ద్వේෂයේ ඡය කිරීමමයි ශාන්ත ප්‍රණීත. මෝහයේ ඡය කිරීමමයි ශාන්ත ප්‍රණීත. එහෙනම් දැන් ඔබගේ ගමන් මඟ පිළිවෙතින් මේ නිවන් මඟ තියෙන්න ඕනේ කරුණු දෙකකින්. එකක් තමයි අනුලෝම ශාන්තිය. ඒකෙ විසින්තුනේ ලෝකයේ පිළිබඳ අනිච්ච දුක්ඛ අනාත්ම අසුබ දකින්න ඕනේ. ලෝකයේ පිළිබඳ අන්න ඒකට කියනවා අනුලෝමක් ශාන්තිය. අන්න එතනින් සම්මත්ත නියාමයට එනවා පින්වතුනි. නිවන නිත්‍ය සුඛ අත්ථ සුභ ලෙස දකින්න. එහෙනම් හැම තිස්සෙම ලෝකයේ තියෙන අසාරත්වය, නිවනේ තියෙන සාරත්වය දැක දැක යද්දි පින්වතුනි ලෝකයේ තියෙන අසාරත්වය දකින්න දකින්න මාර්ගයට වැටෙනවා. නිවනේ සාරත්වය දකින්න දකින්න ඵලය ලැබෙනවා. එහෙනම් මාර්ග ඵල ලබන්නේ පින්වතුනි ඔන්න ඔහොමයි. අනුලෝමක් ශාන්තියත් සම්මත්ත නියාමයයි. හැබැයි මේක කරන්න පින්වතුනි ඔබට මහ ශක්තියක් ඕනේ, වීරයක් ඕනේ, ධෛර්යයක් ඕනේ. නැතුව කරන්න බෑ. මේකට වෙන වීරිය වඩන්න ඕනේ. නිවන් දකින්නවා කියන එක නැතුව ලේසි වැඩක් නෑ. නිකම්ම හිතලා බලන්න පින්වතුනි ඔබ සල්ලි ටිකක් හොයාගන්න කොච්චර දුක් විඳිනවද කියලා උදේ ඉඳලා රෑ වෙනකම්. උදේ 7 උදේ 5ට 6ට හැරිලා ඉවර වෙලා වැඩට ගිහින් ආයේ ගෙදර ඉඳලා 5ට 6ට ඔය මල්ලි ජුණ්ඩක් හම්බ කරගන්නනේ ඔය මහා දුක්ඛන්දරම විඳින්නේ ඔබ. දැන් ඉතල බලන්න එහෙනම් ඔයටි ඔය කුංචි දුකේ නිදහස් වෙන ඔබ ඔය මහ දුක පිළිනව නම් පිළිතුරු මේ නිවන් දකින්නවා කියන එක මේ මුළු සසරම නිදහස් කරගන්න වැඩක්. මුළු සසරම නිදහස් කරගන්න නම් පිළිතුරු ඔබ පුදුම ශක්තියක් දෙන්න එපා ඒකට. නිකම්ම හිතන්නකෝ ගෙවල් කුලිය ගෙවා ගන්න සල්ලි නැහැ. මාසෙ අන්තිමට ගෙවල් කුලිය අයිති කර ගෙවල් අයිති කාර්යය එනවා. දැන් මොකද කරන්නේ ඔබ? දැන් ඔබ මහා වීරයෙක් ඉස්සර වැඩ කළා කොහොම හරි කරලා ඔය සල්ලි ටික එකතු කරගන්නව නේද නැත්නම් gedirin pannne hinda. එහෙනම් පිළිවෙතින් තමන්ට ගේ නැති වෙයි කියන බය ඇති වෙලා තමන්ට ගේ නැති වෙයි කියන දුක ඇති වෙලා ඉවර වෙලා ඔබට හිතෙනවා නම් පිළිවෙතින් මහා වීරයෙක් කටයුතු කරන්න. මේ අනාගත මේ එන්න තියෙන සංසාරේ මොකෙන් වෙයිද කියලා දන්නේ නැතුව පිළිවෙතින් මොකද්ද මේ යන ගමනේ තේරුම? ඔබ දන්නවද ඔබ ආවි කොහෙන්ද කියලා? මේව හොඳට තේරුම් ගන්න පිළිවෙතේ කොච්චර උඩ පැන පැන හිටියත් වැඩක් නැහැ. ධර්මාධිකරණයෙන් සියලු විසඳුම් හම්බ වෙනවා ඔබට. ධර්මාධිකරණය තමයි විසඳුම දෙන්නේ අන්තිමට. ධර්මාධිකරණය කිව්වේ මොකටද? හේතුඵල ධර්මයට. ධර්මාධිකරණය කියන්නේ හේතුඵල ධර්මයට. හේතුඵල ධර්ම පිළිවෙතේ ඔබට අදාළ උත්තරේ දෙයි. ඔබ කවුද කියන එක වැදගත් නැහැ ඒකද? ඔබ ජනාධිපති වෙන්නත් පුළුවන්. අගමැති වෙන්නත් පුළුවන්. වැටිගිනි හොදන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒක අදාළ නැහැ පිළිවෙතේ හේතුඵලයට. ඔබ මොකද්ද කළේ? ඒ කරපු දේට අනුව ඔබට ලැබෙයි. එහෙනම් සිංහතුනි ඔබ හොඳාකාරව දන්නවා මේ ගිහි ජීවිතයක් ගත කරගෙන යද්දී අප්‍රමාණ සෞඛන්දරාවක් සිද්ධ වෙනවා උදේ ඉඳලා රෑ වෙනකම්. ඒකයි කාටවත් නවත්තන්න බෑ. මොකද සිංහතුනි යම් දෙයකට ඇලුනා නම් ඒ ඇලිච්ච දේ රැකගන්න ඔබට විවිධාකාරයේ දේවල් කරන්න වෙනවා. එරගේ විවිධාකාරයේ දේවල් කරලා ඔබ කොහොම හරි උත්සාහ කරන්නේ සිංහතුනි ඔබගේ පැවැත්ම හදාගන්න. සමහරු පැවැත්ම හදාගන්න අනිත් අයට ද්වේෂ කරනවා. සමහරු පැවැත්ම හදාගන්න මිනි මරනවා. සමහරු පැවැත්ම හදාගන්න සතු මරනවා. හොරකම් කරනවා. කාමයේ වර්ධව හැදිරෙනවා. බොරු කියනවා. කේලම් කියනවා. පරුස වචන කියනවා. හිස් වචන කියනවා. ඔය ඔක්කොම කරන්නේ පිටුතුනි තමන්ගේ පැවැත්ම හදාගන්න. එහෙනම් තමන්ගේ පැවැත්ම හදාගන්න ගිහිල්ලා මහා පෞපන්දරාවක් එක දවසකට ඔබ කරනවා. නිකමන හිතලා බලන්න ඔබ අද උදේ දානයක් දෙනවා කියලා මෙහා. ඔය දානයක් දෙනකොට පිටුතුනි ඔබ වාහනයක් පදවගෙන නම් ආවේ. ඔබ දානය දෙන්න මහා කුසල හිතකින් ඇවිල්ලා දානය පූජා කරනවා. ඒ තුලින් මහා පිනක් ඔබට නැගිලා එනවා. හැබැයි ඔබ වාහනේ පදවගෙන ඉන්න වෙලාවේ පොඩි තරම් පෞකන්දරාවක් කරන්නේද කියලා හිතලා බලන්න. පොඩ්ඩක් කවුරු හරි පාර ආරාම වෙනනම් එහෙම කොහොමද ඔබ කතා කරන්නේ කියලා හිතලා බලන්න. පොඩ්ඩක් වාහනයක ඇවිල්ලා හොර්න් එක ගැහුවා නම් එහෙම කොහොමද කතා කරන්නේ කියලා. සමහරු ඇවිල්ලා මට කියනවා මට ඉතින් එච්චර කේස් දෙන්න යන්නේ නැහැ. මේ මත් මං ඉතර පව් කරන්නේ මට පොඩ්ඩක් කේන් තියනවා. එහෙම කියනවා. මං ඉතර පව් කරන්නේ මට පොඩ්ඩක් කේන් තියනවා. තිවිදින ලෝකෙ තියෙන දරුණුම පාප කර්මය මොකක්ද? ඔය කේන් තියන්නේ කොයි කේන් තියන්නේ ඔක්කොම වෙන්නේ. කේන් තිය කියන්නේ පාපයක් නෙමෙයි තියන්නේ පාප මූලය. එන හිතල බලන්න. කේන් තිය කියන්නේ පාප මූලය. ඔබ සමහර විට මේ කේන් තිය ගන්න දරුවව හදා ගන්න වෙන්නේ නැද්ද? ඉතින් දරුවා හැදේ ඔබට මොකද? ඉංග්‍රීසි ඔබට පුළුවන් දරුවෙකුට දරුවන් කරන්න දරුවෙකුට බයින්න කේන්ති ගන්න නැතුව. මම මේ ඔබ කෙරෙහි අනුකම්පාවෙන් කියන්නේ. මම මේකෙන් කියන්නේ දරුවන්ට බයින්න එපා ගහන්න එපා කියලා එහෙම නෙමෙයි. ඔබ ඕන එකක් කරගන්න. නමුත් මම ඔබගෙන් අහන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. ඔබ කේන්තියක් ගන්නෙ නැතුව ඔබට දරුවෙකුට ගහන්න පුළුවන් නම් බයින්න පුළුවන් නම් ඉංග්‍රීසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබ කේන්තියක් අරන් නම් දරුවට ගහන්නේ දරුවට බයින්නේ. දරුවට කලින් ඔබ යනවා පිටුදෙනි මහා අපායයි. දරුවා කරපු වරද මොකද්ද? බත් ටිකක් හැලුවා. සාලේ බත් ටිකක් හැලුවාට යන අපාය කියන්නේ මට? මම අපායට ගොන්නම් කියන්නම්. සංජීවකයේ සංඝාතේ කාල සූත්‍රයේ රෞරවේ මහා රෞරවේ තාපනේ මහා තාපනේ අවීසී. අතමා නරක අදෝගේ මොකටද ඇයිද? දරුවාට බත් ටිකක් හැදුවා හාලේ මැද්දේ. මොන නරක ආදියට ඇයිද? යන්නේ නැහැ ඔබට ඒක තේරෙනවද නේද? හැබැයි ওই ටික දැකලි වරලා දරුවා ගැන අප්‍රමාණ කේන්තියක් ඇති කරගත්තොත් අම්මා ඔහේ එහෙ ගියයිද? සිංහදිට හොඳට මතක තියාගන්න කේන්තිය කියලා කියන්නේ සිංහදිට පපුවට එන ගින්දර. යමෙක් ගින්න උපාදාන කරගත්තා නම් ගින්න තියෙන තැන තමයි ගිහිල උපදින්නේ. ලේසි වැඩක් නෙමෙයි ඔය ද්වේෂය කියන එක. යම් කිසි හිතකට ද්වේෂය වැපුරුවොත් එහෙම පින්වත්නේ වපුරුපු කෙනා කෙලින්ම අවිධිමා නරකාදී තමයි යන්නේ. මොකද හේතුව ද්වේෂය කියන එක මහා දරුණු පාප කර්මයක්. කවර කවදාකවත් ද්වේෂය කියන එක පතුරවන්න එපා. ඔබ දන්නවනේ මේ කිසිම ධර්ම දේශනාවක අපිට කොච්චර ප්‍රශ්නාවක් කිසිම ධර්ම දේශනාවක මේ ප්‍රශ්න කියලා නැහැ. ඇයි? මම මෙතන තාවේ කිව්වේ ඔබගේ රාග ගිනි නිවන්න, ද්වේෂ ගිනි නිවන්න, මෝහ ගිනි නිවන්න. නේද රාගේ අවුලවන්න නෙමෙයි. රාගේ අවුලුණායි කොහෙද යන්නේ? පහාතනම් නරකාදියට යන්නේ. තථාගතයන් වහන්සේගේ දේශනාව. ඔය නළු නිලියෝ කියලා ඇවිල්ලා රණපාල මොකද කරන්නේ තියෙන්නේ? තාලකුට කියන නළුවා ඇවිල්ලා තථාගතයන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඉතින් මම රඟපාල ඉදිරියලා මිනිසුන්ව හරියට සතුට කරනවා ඒ වගේ කටයුතු කරනවා ඉතින් ඒක නිසා මම කොහොමද දීපදෝ කියන්නේ නේද මගෙන් අහන්න එපා ඕවා තථාගතයන් වහන්සේ දේශනා මගෙන් අහන්න එපා අනේ ස්වාමීනි කියන්නකො මම කිව්වනේ මගෙන් අහන්න එපා කියලා තුන්වෙනි වතාවෙත් ඇහුවා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ කියන්න වෙනවා තථාගතයන් වහන්සේ දේශනා කරනවා පිටුතුනි නුඹ රඟපාන්න ගිහිල්ලා කරන්නේ නුඹ දිහා බලාගෙන ඉන්න මිනිස්සුන්ගේ රාගය අවුස්සනවා ద్వේෂය අවුස්සනවා මෝහය අවුස්සනවා එහෙනම් රාග ద్వේෂ මෝහ අවුස්සන්න අවුස්සන්න මොකද වෙන්නේ අනිත් පිරිස පින්වතුනි රාගික වෙනවා ద్వේෂික වෙනවා මෝහික වෙනවා ඔන්න ඔය නිසා නුඹ නරකාදීකට යනවා කියන අඩන්න පටන් ගන්න. ඒ දැන් කතා කරද්දී තමයි දේශනා කරන්නේ. මම සිව්වනේ දැන් අහන්න එපා කියලා දැන් ඇහුවා. දැන් අහනවා මම උගුරන්නේ. එහෙනම් පිටුදී ඔබ හොඳ ආකාරව දන්න මේ ද්වේෂය කියන එක මහා දරුණු ආයතයක්. මේ ද්වේෂය කියන එක හිතකට පතුරවනවා කියලා කියන්නේ පිටුදී ඒ කාන්තේම අමුමහා නරකාදී යනවා. කවර කවදාකවත් පිටුදී ද්වේෂය කියන එක හිතවල පතුරව ගන්න එපා. පුළුවන් තරම් මෙත්තා සහගතව ඉන්න. සබ්බ සත්තේසු මෙත්තා සහගතේන චේතසා විහරණං සමාධියාමි කියන ඔය ශික්ෂාපදේ දිවිහිමියෙන් රැක ගන්න පිණිස හැම මොහොතකම මොනම කරුණක් නිසාවත් ඔබ ද්වේෂය දාගන්න එපා ඔබ ද්වේෂයට මොකද හේතුව ඒකෙන් විපාක විඳින්නේ ඔබ වෙන කවුරුත් නෙමෙයි මහා දරුණු විපාකයක් විඳින්නේ නෝ ඔබට ද්වේෂය කියලා කියන්නේ ගින්නට කියන තව නම එනම් පපුවේ ගිනිය වලුවොත් එහෙම පිමුදුනේ තව කෙනෙක්ගේ පපුවට ගිනි දෙන්න ගියොත් එහෙම ඒකාන්තයෙන්ම පිමුදුනේ ගිනි තියෙන තැන තමයි උපදින්න වෙන්නේ. ඔබ දන්නවනේ ගිනි තියෙන්නේ ලිපේ නෙමෙයි. ඒ ලිපේ තියෙන ගින්න බොහොම පොඩයිනේ. ගිනි තියෙන තැන තියෙන පිමුදුනේ අමිතිමාන නරකාදී ඉඳලා උඩට. ඔය තැන් වල තමයි ගිහිල උපදින්න වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ගන්නකොට පිමුදුනේ දැන් මේ ලෝකේ Facebook කියන එකක් පාවිච්චි කරනවා. Facebook කියන එකෙන් පිමුදුනේ මිනිත්තු 10,000 ගණන් අපාය යනවා එකපාරට. මහා දරුණු ආයුධ පිංගුතුනි ඔබ මම නිරන්තරයෙන් ඔය ධර්ම දේශනාවල ඔබට දේශනා කරලා ඇති. ඔය Facebook වගේ ඒවා පාවිච්චි කරලාදී හරි පරිස්සමින් පාවිච්චි කරන්න. කොහේ හරි දෙයක් වුණහම අපි හිතමුකෝ මිනිහෙකුට ගහනවා. ඒ මිනිහෙකුට ගහන එක නැත්නම් සතෙක්ව හරි මරනවා නිකන් හිතන්නකො අලියෙකුට වෙඩි තියෙන දර්ශනයක් දාලා ඕක Facebook එකට දාලා යකින් ගහනවා මුන්ට එන ගහතියි දැන් මොකද කරන්න පිටුදෙන්න ඔන්න දැන් Facebook එකේ එනවා Facebook මායාව ඔබ ගාව ආව ගමන් ඔබ මොකද කරන්නේ දැම්ම ලයික් එක ඔය ලයික් එක දැම්මේ කොහේ යන්න කැමතියි කියලා ලයික් කියන්න කැමතියි කියන එකනේ. ඔය දැන්නේ කොහේ යන්න කැමතියි කියලා. නරකාදියට යන්න කැමතියි කියලා නේද ලයික් එක දැම්මේ. ඇයි පින්වතුනි අර හෙන ගහපිය කියලා නරකෙ ගහලා තියෙන්නේ. එහෙනම් අර සතා මරණ දර්ශනේ දැකලා විරලා මහා ද්වේෂයක් ජනිත කරගෙන ඉවරලා අර මරණේ කාට හෙන ගහපිය කියලා කියන්නේ. බලන්න ඔබ කරගත්ත දේ. ඒක නිසා පින්වතුනි කවදාකවත් ඔය මෝඩ වැඩ පිළිවෙල කරන්න එපා. රාගයේ තියෙනේම ශයා කරන්න එපා. පුළුවන් නම් ධර්මයේ ශ්‍රේයා කරන්න පිංගුදින කාගේ හරි කමන්නේ මේ මහා යතිවරයෝ ධර්මයේ දේශනා කරනවා මේ රටේ මේ මහා පුණ්‍යවන්ත භික්ෂුන් වහන්සේලා කොච්චර සද්ධර්මයේ දේශනා කරනවා ඒ උත්තරයන් වහන්සේලා දේශනා කරන ධර්මයේ පිංගුදින ඔබ රෙකෝඩ් කරන්නේ මේ ෆෝන් තියලා රෙකෝඩ් කරන්නේ අපි දේශනා කරන ධර්මයේ ඒ වගේම තමයි පිටුදෙ මේ මහා යතිගුරු දේශනා කරන සත්‍යධර්මයේ රෙකෝඩ් කරන්නේ. ඒ රෙකෝඩ් කරලා ඉවර වෙලා ඒ කොටස සම්බන්ධ වෙලා Facebook එකට දාන්නේ. ඒ තුලින් ඔබට නැගෙන පින මෙච්චරයි කියලා කියන්නේ නැහැ. මම ඔබට කවදාකවත් කියලා නැහැ පිටුදෙ අපේ ධර්මයේ විතරක් අහන්න කියලා. මං කියන ධර්මයේ විතරක් අහන්න කියලා තියනවාද මම කවදාවත්. හැම කෙනාගේම ධර්මයේ අහන්න පිටුදෙ ගිහි නැවිති කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි එකක් හොඳට මතක තියාගන්න ඔබට පුළුවන්කම තියෙන්නේ දියෙන් කිරි වෙන් කරගන්න. ඔබට සූත්‍රයට පහා බලන්න ඥානයක් තියෙන්න ඕනේ. විනයට පහා බලන්න ඥානයක් තියෙන්න ඕනේ. ධර්මයට සසඳන්න ඥානයක් තියෙන්න ඕනේ. ඔය තුන නැත්නම් ටිකක් පරිස්සමින් කටයුතු කරන්න ඕනේ. යටිවරයන් වහන්සේ නමක් මුණ ගැහිලා නිතර නිතර ධර්මයේ සාකච්ඡා කරන්න ඔය ටික පොඩ්ඩක් මතුවෙලා ඉන්නකම්. නැත්නම් කින්විතේ ඔබ ධර්මයේ කියලා අධර්මයක් ඇසුරු කරන්න පටන් ගනි, නිවන කියලා නිවන් නිවේද නැති තැනක් ඇසුරු කරන්න පටන් ගනි. දන්නේම නැතුව යන්නේ. එහෙම නැත්නම් පිටුතුනි මේ ලෝකයේ ධර්මයේ දේශනා කරන මහා උත්සමයාගේ ධර්ම හැම කිනාගේම ධර්මයේ ශ්‍රවණය කරා. ඒ ශ්‍රවණය කරද්දී පිටුතුනි හොඳ දෙයක් තියෙනවා නම් ඒ හොඳ දේ ගන්න. රාගයේ ෂේ වෙනවා නම් පිටුතුනි ඒ රාගක්කය වෙන ධර්ම කොටස ගන්න. ද්වේෂක්කය වෙන ධර්ම කොටස ගන්න. මෝහක්කය වෙන ධර්ම කොටස ගන්න. ඒකට ගැළපෙන්නේ නැති මොනවා හරි තියෙනවා නම් පිටුතුනි ඒ වෙලාවට මොකද කරන්න ඕන? කිසිම දෝෂයක් නගන්න නැතුව ඒ ටික පොඩ්ඩක් අතහැරලා දාන්න. දැන් ඔබ සුපර් මාකට් එකකට යන්නේ. ඔබ සුපර් මාකට් එකකට ගියාට පස්සේ ඕකේ තියෙන බඩු ඔක්කොම ගේනවද? ඔබ සුපර් මාකට් එකකට ගියේ කිව්වොත් නැත්තම් කඩේට ගියේ සබන් කෑල්ලක් ගේන්න නම් කඩේ කරෝල පූරිය කියලා තියනවා කියලා මේ මුදලාගෙන බයිනවද? නෑ, ඔබ ගියේ සබන් කෑල්ල ගන්න නම් ඔබ සබන් කෑල්ල අරගෙන එන්න. මුදලාලි කරෝල විකුණ ගන්න. මුදලාට කරෝල විකුණනවා කියලා බැලලා හරියන්නේ නැහැ. ඔබ මස් මාංශ කන්නේ, ඒ වුණත් මෙයා කරෝල විකුණනවා කියලා බැලලා හරියනවා. නෑ, ඒක එයාගේ වැඩක්. එහෙනම් පිටුදෙන කිසිම මොණිවරයෙකුට සත්මේ කිසිම සත්‍යධර්මයක් දේශනා කරන උත්සමයකට දොස් නගන්න එපා කවදාවත්. කෙනෙක් ඉන්න පුළුවන් පිටුදෙනි පංච ශික්ෂාවේ පානාති පාතාව රකින්න කියනවා, අනිත් ඔක්කොම කඩන්න කියනවා. අර පානාති පාතාව රකින්න කියන තනින් ඒ උත්සමයට සලකන අනිත් එක ඔබ නොගෙන ඉන්න. මොකද පින්වතුනි මේ ද්වේෂය කියන එක මහා දරුණු ආයුධයක්. අපි මේ ගිරිය කඩාගෙන සත්‍යධර්මයේ කතා කරනවා ඔබත් එක්ක. මේ සත්‍යධර්මයේ සාකච්ඡා කිරීමෙන් මේ කරන්නේ. මේ සත්‍යධර්මයේ සාකච්ඡා කර කරන්නේ පින්වතුනි ඔබට යම් කිසි රාග ස්වභාවයක් එනවා නම් ඒව දුරු කරගන්න දැන් ඉස්සරහට අපි කවුරු කතා කරන්නේ. ද්වේෂයෙන් පින්වතුනි ඔබ ඇදිලා ගියොත් එහෙම ඒකෙන් සිද්ධ වෙන්නේ මහා විපතක්. ඊට පස්සේ ආයෙ ඔබට මේක ගැළවිලා ඉන්න බැරි වෙනවා. මොනම හේතුවක් නිසාවත් ද්වේෂය කියන එක ගාව ගන්න එපා ජීවිතේ. රාග කියන ඒවා සමහරට සොඳුරු වෙන්න පුළුවන්. නමුත් ද්වේෂ කියන ඒවා පින්වතුනි හරිම දරුණු ආයුධ. ඒක නිසා ඔය Facebook එක පාවිච්චි කරද්දී පොඩ්ඩක් පරිස්සම් වෙන්න. පුළුවන් තරම් උත්සාහ කරන්න පින්වතුනි. ඔය මුනිව ඔය සතාගතයන් වහන්සේගේ දහමක් දේශනා වෙනවනම් මේ මහා යතිවරයාගේ සත්‍යධර්මයේ දේශනා වෙනවා නම් ඒ දේවල් පොඩ රෙකෝඩ් කරලා දාන්න. ඔබට අප්‍රමාණ පිං ලැබෙනවා. ඔබ මේ CD එකක් print කරලා තව කෙනෙකුට දුන්නා කියලා කියන්නේ පින්වදිනේ ඔබට නිවනට මහා උපනිශ්‍රයක් හම්බ වෙනවා. ඒකට හේතුව පින්වදිනේ එක පවුලක් සාමුලින්ම ධර්මයේ ශ්‍රවණය කර. ඊට පස්සේ ඒ පවුලේ ඉන්න උදවියන් තව CD එකක් print කරලා තව කෙනෙකුට දෙන්නේ පින්වදිනේ ඔබට පිං ලැබෙනවා. හැම කෙනෙක්ම ආශිර්වාද කරනවා. අනේ මේ ධර්ම මට කවුරු හරි දුන්නා නම් ඒ කෙනාට මේ නිර්වාණ සාන්තියම ලැබෙන්න ඕනේ කියලා. අන්න එතකොට පින්වතුනි ඒ ජීවිත දුරට පුණ්‍ය සමනන්තරයක් හටගන්නවා. ඒ පුණ්‍ය සමනන්තරයේ තුල පින්වතුනි ඔබට නිවන් දැකීම උදෙසා අවශ්‍ය උපනිශ්‍රේ ලැබෙනවා. යම් අවස්ථාවක ඔබ චතුරාර්ය සත්‍ය අවබෝධය තුල ගමනේ යද්දී නිශ්චිත ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඔබට වැඩෙනකොට අර උපනිශ්‍රේ වෙච්ච ධර්ම කරුණු සියල්ල ගැළපීලා එනවා ඔබට මේක කරගන්න. ඉතින් මේ මාර්ගය වැදගත්. එහෙනම් දැන් Facebook එක පාවිච්චි කරද්දී ඔය ෂෙයා කරන ඒවා පොඩ්ඩක් පරිස්සමින් කරන්න. නැත්නම් ඔබ නිකන් අර නළුව යන පාරේ නම් නිලිය යන පාරේ තමයි යන්නේ. දන්නේ නැතුව. ඇයි අර වගේ එකක් දාපු ගමන් වෙන්නේ ඒක? ඔබ රඟපාලා දැම්මා වගේ. කවුරු හරි රඟපාන එකක් ඔබ දානවා. දැන් මම මට මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. ධර්මයේ සඳහන් වෙන CD එකක් ඔබ තව කෙනෙකුට දෙනවා. රාගයේ හේවෙන, ద్వේෂයේ හේවෙන, මෝහයේ හේවෙන සද්ධර්මයක් තියෙන CD එකක් අහන්න කියලා දෙනවා. ඔබට පිං සිද්ධ වෙනවද නැද්ද? පිං සිද්ධ වෙනවා. රාගය වැඩි වෙන එකක්, ద్వේෂය වැඩි වෙන එකක්, මෝහය වැඩි වෙන එකක්, පින්තූරයක් හෝ ඒවත් නැත්නම් වීඩියෝ එකක් දානවා Facebook එකට. ඕක පිටුතුනි ෂෙයා වෙන වාරයක් වාරයක් ගානේ ඔබට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? නිකන් ගිලිවෙ පිටුතුනි කන්නේ. මේව පොඩ්ඩක් තේරුම් ගන්න ඕන. ඔය පරිස්සමින් අසුරු විසුරු කරන්නේ. ඔබ දෙනගෙන ඔය කොහොම අසුරු කරනවද කියලා දන්නේ නැහැ. හරි පරිස්සම් වෙන්න ඕනේ දේවල් වලින්. නැත්නම් හිමිදෙන මේ දහම දේශනා කර කර ඔබගේ රාගගිනි නිවන් හදනවා, ද්වේෂගිනි නිවන් හදනවා, මෝහගිනි නිවන් හදනවා. අහත් පුරුෂය හැමතිස්සෙම කරන්නේ තින්දෙන අනිත් පින්වත් පිරිසගේ හිතවලට පුළුවන් තරම් දානවා ද්වේෂය. පුළුවන් තරම් රාගාදීක හැංගීම් දාන්න පටන් ගන්නවා. කොහොමද මිනිස්සු රාගය ඇතුල් කරන්නේ ජීවිතවලට? හිතවලට රාගය ඇතුල් කරන්නේ කොහොමද? තින්දෙන රාග වෙනවා කියලා කියන්නේ සැරිසැරීම අස්ව වෙනවා. දැන් ඔබ රාග තියෙනවානේ, රූප රාග කියලා එකක් තියෙනවා, කාම රාග, අරූප රාග කියලා තුනක් අහලා තියෙනවා නේද? කාම රාගය කියලා කියන්නේ තින්දෙන කාමය අසුරු කරගෙන සැරිසැරීම අස්ව කරගන්න. කාමයේ අසුරු කරගෙන සැරිසැරීම අග්‍ර කරගන්නවට කියනවා කාම රාග කියලා. රූපයක් අසුරු කරගෙන සැරිසැරීම අග්‍ර කරගන්නවට කියනවා පිළිදේ රූප රාග කියලා. අරූපයේ අසුරු කරගෙන සැරිසැරීම අග්‍ර කරගන්නවට කියනවා අරූප රාග කියලා. අරූපය කියලා කිව්වට පස්සේ ආකාසානං ඡායතන, විඤ්ඤාණං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නාසඤ්ඤායතන කියන ඒව ස්වභාවයක් තියෙනවා පිළිදේ මේ බ්‍රහ්ම ලෝක හතරක් තියෙනවා. මේ බ්‍රහ්ම ලෝක හතරේ යන ධ්‍යාන ක්‍රම හතරක් ඔය තියෙන්නේ. ඒ වගේ ඉතින් ඔබට හරි කිතිමත් වෙන්න ඕනේ නැහැ. ඔය ඔක්කොම ආනෙන්ජ ධර්ම. ආනින්ජාපි සංඛාර වඩල යන තැන් ඒවා. ඉතින් ඒව ගැන ඉස්සරම සැලකිලිමත් වෙන්න බෑ. මේ ලොකු බහර බර වචන කිව්වා කියලා ඒක පොඩ්ඩක් පැත්තකට දාන්න. කියන්න ඕන නිසායි කිව්වේ. එහෙනම් දැන් රාගේ රාග කියලා කිව්වේ මොකක්ද? එනවා සැරිසැරීම අක්‍ර කරගන්න. දැන් ඔබ පින්වතුනි මේ අපි ඉන්නේ කාම ලෝකේ. මේ සත්වලට තියෙනවානේ ලෝක 31ක්. මේ සත්වලට ලෝක 31ක් තියෙනවා. මේ ලෝක 31කින් පින්වතුනි කාම ලෝකයට අයිති තියෙනවා කොච්චරද? කාම ලෝක තියෙනවා 11. දිව්‍ය ලෝක 6යි, සතර අපායයි, මනුෂ්‍ය ලෝකේ. එතකොට දැන් අපි ඉන්නේ මේ කාම ලෝකෙකද? එහෙනම් අපි මේ කාම ලෝකෙක ඉන්න හේතුව තමයි පින්වතුනි කාමය අග්‍ර කරගෙන සැරිසරපු හින්දා. දැන් කාමය තමයි අපිට අග්‍ර වෙලා තියෙන්නේ. එහෙනම් කාමය අග්‍ර කරගෙන සැරිසරනකොට පින්වතුනි කාම ලෝකෙක විහිද උප්පත්තිය ලැබෙනවා. ඔය කාමයේ කෙරෙහි කලකිරෙන සමහර පිරිස් වනගත වෙලා ඉඳගෙන හිමිදෙනි භාවනා කරනවා රූපයක් අරමුණු කරගෙන. හසින මණ්ඩලයක් අරමුණු කරගෙන, එහෙමත් නැත්නම් වර්ණයක් අරමුණු කරගෙන, මොනෝ හරි දෙයක් අරමුණු කරගෙන හිමිදෙනි යම් රූප කොටසක් අරමුණු කරගෙන ඒකේනා ධානය වඩනවා. අනිත්කොට හිමිදෙනි ඒකේනාට යන්න දීව්‍ය බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. හැබැයි ඒ 16න් පහක් තියෙනවා හිමිදෙනි ඒ පහට යන්න බෑ ඒ අය. සුද්ධාවාස කියන බ්‍රහ්ම ලෝක ප්‍රමාණයක් තියෙනවා පිටුනේ. මේ සුද්ධාවාසෙට ඇතුල් වෙන්න බෑ සාමාන්‍ය කෙනෙකුට. සුද්ධාවාසෙට ඇතුල් වෙන්න පුළුවන් ඒකාන්තයෙන්ම අනාගාමී වෙච්ච මහ උත්තමයන්ට විතරයි. අවිහ අතප්ප සුදත්ත සුදත්ති අකනිත්ත කියන ওই බ්‍රහ්ම ලෝක පහ. ඔය පහට ඇතුල් වෙන්න පුළුවන් පිටුනේ ඒකාන්තයෙන්ම තථාගත ශාසනයක හිත්මිච්ච මහ උත්තමයෙකුට විතරයි. සෝතාපන්න වෙලා හකදාගාමි වෙලා අනාගාමි තත්ත්වයට පත් වෙච්ච මහා උත්තමයන්ට පුළුවන් පිණිසුනි ඒ බ්‍රහ්ම ලෝක වලට ඇතුල් වෙන්න. ඒ හැරෙන්න අනිත් අයට පුළුවන් අනිකුත් බ්‍රහ්ම ලෝක වලට යන්න. එතකොට අනිකුත් බ්‍රහ්ම ලෝක වලට ගිහිල්ලා පිණිසුනි ඒ අය රූපය අග්‍ර කරගෙන තමයි සැරිසරන්නේ. එහෙනම් දැන් කාමයේ අග්‍ර කරගෙන සැරිසරන ලෝක 11ක් තියෙනවා. රූපයේ සැරිසරාගෙන අග්‍ර කරගෙන යන ලෝක තියෙනවා 16ක්. තව හතරක් තියෙනවා පිණිසුනි ඒ හතර අරූපයේ අග්‍ර කරගෙන සැරිසරන්නේ. එහෙනම් දැන් බලන්න පින්විතනි ඔබ කාම රාගයක් නැතුව නම්, රූප රාගයක් නැතුව නම්, අරූප රාගයක් නැතුව නම් දැන් කොහෙද කියලා උපදින්නේ? ආයතන කවුද පින්විතනි ගිහින් උපදින්නේ? අන්න ඒක නිසා තමයි පින්විතනි කර්මස්ථානයක් වඩන්න පුළුවන්. කාම ලෝක අනාතයි, රූප ලෝක අනාතයි, අරූප ලෝක අනාතයි, සියලු ලෝක අනාතයි. අනාතෙන් අනාතයට වැටිලා තියෙන්නේ. මේ සැරිසැරීම කියන එක මහා අනාතෙන් අනාතයට වැටිච්ච එකක්. අතහැරීම නාතයි, අතහැරීම වෙත්වා, නොයල්ම නාතයි, නොයල්ම වෙත්වා, මිදීම නාතයි, මිදීම වෙත්වා, නිවනම නාතයි, නිවනම වෙත්වා. එහෙනම් පිටුනේ අතහැරිලා යනවනම්, නොයවිලා යනවනම්, මිදිලා යනවනම් ඒම නේද සාන්ත ප්‍රණීත. ඔය දියෙන පිටුනේ කර්මස්ථාන වලට. එහෙනම් දැන් කොහොමද පිටුනේ තව කෙනෙක්ගේ හිතකට රාගයක් ඇතුල් කරන්නේ? මේ ඔක්කොම කරන්නේ අසත්පුරුෂය. වෙන කවුරුත් නෙමෙයි. මම මේ අසත්පුරුෂ කියන එකෙන් හඳුන්වන්නේ පව් කරන අය හැම නෙමෙයි. පව් කරන අය නෙමෙයි මම අසත්පුරුෂ කිව්වේ තියෙන්නේ. මම අසත්පුරුෂ කියන කියන්නේ ලෝකේ සාරයි කියලා අල්ලගත්ත පිළිසර. මේ තථාගතයන් වහන්සේගේ වචනේ මම කතා කරන්නේ. ලෝකේ සාරයි කියලා හිතාගෙන යන පිරිසක් ඉන්නවනම් අන්නේ පිරිසට තමයි අසත්පුරුෂ කියලා කියන්නේ. එහෙනම් බිහිවෙන යමෙක් ලෝකේ සාරයි කියලා හිතාගෙන යනකොට ඒ කෙනා හැම තිස්සෙම අනිත් කෙනාගේ හිතට ඇතුල් කරන්නේ මොනවද? හැම තිස්සෙම බිහිවෙන ලෝකයේ තියෙන සාරත්වයම පෙන්වන්න නේද හදන්නේ මේ පුද්ගලයා? ලෝකේ හරි සාරයි. ඕම නෙවෙයි ඔය ගියේ ඔහොම හදලා හරියන්නේ නැහැ. ඔබ තව තට්ටු දෙකට හදලා මෙහෙම හදලා මෙහෙම හදලා මෙහෙම හදලා තේනවල රල්ලුමු ගෙදර හදලා තියෙන හැටි. අන්න ගිනි ගෙඩිය දෙන ඔළුවට. මේ කන පුංචි රස්තාවක් තියෙන්නේ. මේ පුංචි රස්තාව කරගෙන යන්නම් මේ කාමර දෙකකින් කාලේ කැල්ලුමින් කුසියකුයි හදාගෙන මේක ජීවත් වෙනකොට. දෙනවා පින්වතුනි ඇවිල්ලා ලොකු ගිනි ගෙඩිය. ඒ ගිනි ගෙඩිය දෙන්නේ මොකක්ද? අර බලපං වද ගෙදර හැටි. ඒකට පුළුවන් නම් උඹට දෙරිමු. ලස්සනට ඉන්න බෑ ඉන්නකොට. තව ලොකුට හදන්න ඕනේ මේ. අන්න දැම්ම ගිනි ගෙඩිය. ගිනි ගෙඩිය දාලා පිටින්නේ දැම්මියා මොකද කරන්නේ? අර කාම රාගයෙන් මත් වෙනවා. එතන මෙතන කාමයේ කියලා කිව්වම දැන් ඒකත් හොඳට ඔළුවට ගන්න ඕනේ. දැන් මේ කාම කියලා කිව්වට පස්සේ හිතෙන්නේ මොකක්ද? දැන් මේ බණ අහපු අයත් ඉන්න පුළුවන් පිටින්නේ නාහපු අයත් ඉන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි මම මේ පොඩි පොඩි වචන පහව ගන්න මෙතන. ඊගොල්ලෝ කාම කියන්නේ මොකක්ද? අද කාම කියපු ගමම්ම ඔළුවට එන්නේ මොකද්ද? කාම කියපු ගමම්ම ඔළුවට එන්නේ කියන්නේ ලිංගික වචනයක්. දැන් කාම කියන්නේ ලිංගික වචනයක් නෙමෙයි, පංචකාම. කාමයේ පස් ආකාරයි. පංචකාමයේ විපාකාම. ඔය ලිංගිකත්වය කියලා කියන්නේ තියෙන්නේ ස්පර්ශ කාමයේ විතරයි. එහෙනම් පංචකාම කියලා කියන ඔක්කොම කාම කාම වෙන්නේ. එහෙනම් දැන් ඇහෙන රූපයක් දැකලා ඒකට මත් වෙනවා නම් ඒකත් මොකද්ද? කාම. දැන් අපි කාමුකය කියන්නේ කාටද? ඊගොල්ලෝ අද සමාජයේ කාමුකය කියන්නේ කාටද? හොඳට බලන්න. ඔය අර්ථ දැනගෙන නෙමෙයි කතා කරන්නේ. අද සමාජයේ කාමුකය කියලා කියන්නේ කාටද? ඔය ගෑනු පස්සෙ යන එක නේද කාමුකය? ඕකම හරි නේද කාමුකය? එතන කියන්නේ කාහෙන්ද? රූපයක් දැක්කහම ඇස් දෙක ගන්න නෑ ඒකෙන්. මේ කාමුකෙක් නෙමෙයි. ශබ්දයක් ඇහුනහම කන් දෙක ගන්න නෑ ඒකෙන්. කාමුකෙක් නෙමෙයිද? හොඳ සුවඳක් ආවම නහය ගන්න නෑ ඒකෙන්. කාමුකෙක් නෙමෙයිද? හොඳ කෑමක් හම්බුණාම ගිලගෙන ගිලගෙන යනවා එක මොහොතක් ඉන්නේ නැතුව. කාමකයක් නෙමෙයිද? එතන සීතල ස්පර්ශයේ විතරද කාමකය? එහෙනම් ඒ වගේ පිරිසට කාමක කියනවා නම් පිටුදී ඔය බඩජාරියක්වත් කියන්නේ මොකද්ද? කාමකය. ඔක්කොම කාමකයෝ තමයි. පිටුදී මේ මුඛය කා ගන්නවන මේ නිවන් දකින්න යන මුඛය කා ගන්නවන පිටුදී ආන්ගේ මුඛය කා ගන්න හැම එකේම මොකද්ද? කාමක. හොඳට මතක තියාගන්න. එහෙනම් පින්වතුනි මේ කාමයේ කියන එක දුරු කරගන්න ඕනේ. කාමයේ කියන එක දුරු කර ගැනීම උදෙසා තමයි මඟ වඩන්න ඕනේ. එතකොට කාම රාගය දුරු කරගත්ත හැකි. කාම රාගය දුරු කරගන්න කියන වයසට කියනවාද කාම රාගය දුරු වෙන්නේ නැහැ. කාමයේ කියලා කියන්නේ නිවික සංසේම නේද? වයසට කියන පස්සේ කවුරුත් නිවික වයසරින් නැහැ නේද පින්වතුනි? අවශ්‍යතාවයක් ඉන්නේ නැහැ. නමුත් රූප දකින්න හරි ආසයි. මම දන්න සමහරු ඉන්නවා පින්වතුනි ඒ අය මාත් එක්කම කියලා තියෙනවා. මට මැරෙන්න ඉස්සෙල්ලා කොහොම හරි මම නොගිය රටවල් ටිකක් තියෙනවා මට කොහොම හරි යන්න ඕන. දැන් ඔහොම හැංගීම ගින්න කෙනෙක් මැරුණොත් එහෙම මොකද වෙන්නේ? උපාදාන වෙලා තියෙන්නේ මොනවද වෙන්නේ? බලන්න යන්න. කාම උපාදාන. ලේසිනේ. එහෙනම් දැන් ඔබ දන්නා දැන් කාම කියන්නේ මොකක්ද කියලා. කාම කියලා කිව්වට පස්සේ ඒක හොඳට අර්ථය අර්ථයිකව දැනගන්න ඕනේ. ඔය හරි භයානක දෙයක් නෙමෙයි. ඔබ ඔය ඔහොම හිතියද? තථාගතයන් වහන්සේගේ දහම තාම හරියට දැකලා නැති වෙයි. ආදිත්ත පරියාය සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි මහණෙනි. ඇහෙන් රූප දැකලා ඒ රූප වලට වහල් වෙලා කාම පරිදාහයට පත් වෙලා ඉන්න වෙලාවක නුඹ මියදුනොත් ගිනිකන නරකාදී ගිහින් උපදින්න වෙන්නේ. ඒත් නැත්නම් තිරිසන් යෝනිය උපදින්නේ නැත්නම් ප්‍රේතනිකාය උපදින්න වෙන්නේ. එහෙනම් ඇහෙන් රූප බල බල කාමයේ ජනිත කරගන්නවට වඩා හොඳයි රත් වෙච්ච යකඩ දෙකක් අරගෙන ඇස් දෙකේ අතුල ගන්න කියලා. එහෙනම් හිතලා බලන්න පිටකදී කොච්චර දරුණුද කියලා මේ දේවල්. ඔබ තථාගතයන් වහන්සේගේ වචනේ විශ්වාස කරනවද නැද්ද කියලා මන් දන්නේ නැහැ. මේ ත්‍රිපිටකයේ තියෙන සාක්ෂි මම පෙන්නනවා. ඉතින් හරි දරුණුයි. එහෙනම් මහා මහා පින්වදින අපි කරගත යුත්තේ මේ රාගක්කේ කරගන්න එක. උත්තරීතර සෝතාපන්න ඵලයේ ලබන එක. ඒ සෝතාපන්න ඵලයේ ලැබීම උදෙසා දහම් මහණ එක. පුළුවන් තරම් ධර්මයේ අහලා පින්වදින මේ විස්තර විග්‍රහ කරගෙන මේ මඟ වටහා ගන්න හැම කෙනෙක්ම. නැත්තම් ලේසි වෙන්නේ නැහැ මේ ගමනේ. එහෙනම් දැන් මේ රාගයේ කියන එක නිරන්තරයෙන් ඔය තිරිස් ඇවිල්ලා ඔබ තුළට ඇති කරයි. පරිස්සම් වෙන්නේ මේ දේවල් වලින්. ඔබ රාගය ඇති කරවන්න එපා තව කෙනෙකුට. තව කෙනෙක් ඉඳ කතා කරනවා නම් පින්වදිනේ ධර්මයක් කතා කරන්නේ. බොහෝ පිරිසක් ඉන්නවා. අපි දන්නවා බොහෝ පිරිසක් ඉන්නවා කාලාන්තරය ඇතුළේ ධර්මයක් ඇසුරු කරගෙන පින්වදිනේ ඒ අය කතා කරන්නේ මේ දහම් කරුණු. යාළුවට කෝල් එකක් දීලා දෙන්නත් එක කතා කරන්නේ දහම් කරුණු. එහෙම ඉන්න ලොකු පිරිසක්. ලක්ෂ දෙක තුනකට වඩා ඉන්නවා පින්වදිනේ එහෙම පිරිස. හරිම සාන්තයි ප්‍රණීතයි. ඒක තමයි විය යුත්තේ. නැත්නම් එහෙම වෙන්නේ මොකද්ද? හැමතිස්සෙම පින්වතුනි තව කෙනෙක්ගෙන් තව කෙනෙකුට ඇතුල් වෙන්නේ රාගයක්. ඒ රාගය ඇතුල් වෙනකොටම ඒ රාගයෙන් එක්කෙනෙක් පොද වැඩිලා යනවා. දෙන්නම මහ පාප කර්මයක් සිද්ධ වෙනවා. එහෙනම් හැමතිස්සෙම පින්වතුනි මේ රාගක්ඛය කරන, ද්වේෂක්ඛය කරන, මෝහක්ඛය කරන ධර්මෝ කතා කරන්න. ඔබ ධර්මයේ කතා කරන හැම මොහොතකම පින්වතුනි තව කෙනෙක්ගේ තුන මෝහයක් තියෙනවා නම් ඒ මෝහය දුරු වෙලා යයි. මෝහය දුරු කරගන්න තියෙන එකම ක්‍රමය තමයි තථාගත ශාසනයේ සැලසෙන එක. තථාගතයන් වහන්සේගේ ධර්මයේ එළියට එන්නේ. මෙර කිසිම ක්‍රමයක් නැහැ පින්වතුනි මෝහය දුරු කරන්න. ඒ මෝහය දුරු කරන්න නම් ඒකාන්තයෙන්ම තථාගත ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කරුණු කාරණා දැනගන්න ඕනේ. තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණේ පින්වතුනි නිකමට නෙමෙයි. තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණේ සීලයක් ගැනවත් වතක් ගැනවත් කතා කර කර ඉන්නේ නෙමෙයි. නහි සීලේන වතං හෝතු උපජ්ජති තථාගත අට්ඨකරා තීනි පදා සම්බුද්ධේන ප්‍රකාශිතා. එහෙනම් ලෝකෙට තථාගතයන් වහන්සේ නමක් පහළ වෙලා තියෙන සීලයක් ගැනවත් වතක් ගැනවත් දේශනා කරන්න නෙමෙයි, අකුරු අටකින් පළතුනකින් යුක්ත වෙච්ච අනිච්ච දුක්ඛ අනාත්ම දේශනා කරන්න. මොකද අනිච්ච දුක්ඛ අනාත්ම කියන කරුණ ටික වටහා නොගන්න තාක් කල් පින්තුනි මේ සත්‍යය මේ සසක සැරිසරන. මොකද මේ සත්‍යය හිතාගෙන ඉන්න දේවල් තියෙනවා පින්තුනි. මොකද මේ පටිච්ච සමුප්පන්න දහම් න්‍යාය ධර්මයේ මේ සත්‍යයට අවබෝධ නැති නිසා මේ සත්‍යය හිතාගෙන ඉන්න දෙවියන් වහන්සේ ලෝකෙ මැව්වයි කියේ. එහෙම නැත්නම් මේ සත්‍යය හිතන් ඉන්න මට ඕනේ හින්දා මේව වෙනවා කියලා. නැත්නම් මේ සත්‍යය හිතන් ඉන්න පිළිදෙන්නේ මේ උඩින් වැටෙනවා කියලා. ඔය ක්‍රමයකට තමයි ඔක්කොම හිතන් ඉන්නේ. මොකද පටිච්චසමුප්පන්න දහම් න්‍යාය ධර්මයේ දන්නේ නැති නිසා. එහෙනම් තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙනකොට මේ ලෝකයේ පහළ වෙන තව ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවය තමයි සිංහතුනි පටිච්ච සමුප්පන්න දහම් න්‍යාය ධර්මයේ කියලා කියන්නේ. උන්වහන්සේ ලෝකෙට පහළ වෙනකම් ওই පටිච්ච සමුප්පන්න දහම් න්‍යාය ධර්මයේ හැංගිලායි තියෙන්නේ. හැබැයි ලෝකේ හැදෙන්නේ ওই විදිහට තමයි. නමුත් මේ න්‍යාය ධර්මයේ මනුෂ්‍ය සත්වයා තුල නැහැ. බුද්ධ රාජ්‍ය ළඟම මොහොතේ තමයි සිංහතුනි උන්වහන්සේ ඒක අවබෝධ කරන්නේ. අන්න ඒක අවබෝධ කරගත්තකම මෙච්චර කල් මිනිස්සු හිතන් හිටියේ දෙවියන් වහන්සේ ලෝකෙ මැව්වා. මේ ඔක්කොම මේ ගස් ගල් පර්වත ඔක්කොම මැවිලා තියෙන්නේ, මනුෂ්‍ය සත්වයා මේ මැවිලා තියෙන්නේ, මේ ඔක්කොම තියෙන්නේ දෙවියන් වහන්සේ මැව්වා. නැත්නම් ඊශ්වරයා මැව්වා, මහා බ්‍රහ්මයා මැව්වා. එහෙමත් නැත්නම් සිංහදීනි ආකාශනිකව අහසේ කඩා බැහැලා ඉබේ ඇති වුණා. ඔන්නෝම හිතාගෙන ඉන්නේ. නමුත් තථාගතයන් වහන්සේ ලෝකෙ පහද වෙලා සිංහදීනි දේශනා කරනවා හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්චති. එහෙනම් හේතුම් පටිච්ච වෙලා හේතුන් ගැළපීලා බැඳීමෙන් යම් කිසි දෙයක් උදා වෙවි තියෙනවා, හේතු නැති වෙච්ච ගමන් ඒ දේ උදා වෙන එක නතර වෙනවා. ඔන්නයේ සම්සිද්ධිය ලෝකෙට එනකම්ම පින්වතුනි මේ සත්වයා මේ සසරේ පරිසරණයක නවත්ත ගන්න බෑ. ඔය සංසිද්ධිය මනාවට අවබෝධ කරගන්න කෙනෙක් තමයි කිමුදුනි සෝතාපන්න ඵලයටපත් වෙන්නේ. එතකොට ඒ කෙනා තුන මෙච්චර කල් අර කාය සත් කියලා හිතාගෙන හිටියන යම්කිසි දෙයක්. ඔය සත් කාය දිට්ඨිය කියලා කියන්නේ කාය සත් කියලා හිතාගෙන හිටියන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ හරි කාරයි කියලා. මේවා මම මගේ කියලා අල්ලගෙන හිටියනම් කිමුදුනි අන්නේ දෘෂ්ටියෙන් මිදිලා යනවා මේ පුද්ගලයා. ඒ දෘෂ්ටියෙන් මිදිලා යන නම් පින්වතුනි ඒ කාන්තේ මොන එකක් තමයි මොකද්ද? පටිච්චසමුප්පන්න දහම් න්‍යාය ධර්මය. පටිච්චසමුප්පන්න දහම් න්‍යාය ධර්මයේ කිව්වම ආය අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා පටන් ගන්නම අවශ්‍යතාවයක් නැහැ. ඔබට මේ තේන දහින වස්තුන්ගේ තියෙන හේතුන්ගෙන් හටගන්න ස්වභාවය හොදට දකින්න ඕන. හේතුන්ගෙන් හටගන්න ස්වභාවය මනාවට දැකගත්තා නම් පින්වතුනි අන්න එදාට ඔබට තේරුම් යනවා මේ වස්තු එකක්වත් මේ අපි හිතන විදිහට තියෙනව නෙමෙයි. මේ මට ඕන නිසා පහළ වෙනේම නෙමෙයි. හේතු ටිකක් තියෙද්දි ඵලයක් තියෙනවා. හේතු ටික නැති වෙද්දි ඵලේ නැහැ. මෙන්න මේ ටික හොඳට තේරුම් ගමු අපි. මේ ටික මනාවට ඔබට තේරුම් ගන්න පුළුවන් නම් පින්වතුනි ඔබට පුළුවන් මේ මාර්ගයේ තව එක අඩියක් ඉස්සරහට යන්න. ඊට පස්සේ මේහා සමාන සත්‍යර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් තරම්. මේ මහා යතිවදී ඉන්න සත්‍යර්මයේ දේශනා කරන මේ උත්මේ මහා ධර්මදරයි. ඒ උත්තරයන්ගෙන් මේ දහම ඉගෙන ගන්න පුළුවන්. මිනිස්සු කින් අහන්නේ නැහැ. අහන්නේ නැතුව දෙතර ක්‍රමවේදයක් නැහැ. දැන් අද ඔබ මෙතනට ආපු නිසානේ මම දහම් දෙන්නේ. නැතු ඔබ ගෙදරට ඇවිල්ලා මම දහම් දෙන්නේ නැහැ. ඒක ඔබ ඇවිල්ලා මගෙන් ඇහුවොත් එහෙම ප්‍රශ්නයක්. ඔය මං ආරාමයේ ඉන්න වෙලාවට නිවිදිනේ මං මේ පෙරේදාද කොහෙද? මාව මුණ ගැහෙන්න ඇවිල්ලා එකට මං පල්ලෙහාට මැස්සේ දවල්. මං ආයේ උදහට යද්දි කිව්වදින රෑ එකයි. තය 12ක් බණ කිව්වා. එක පිරිසක් යනකොට ඒ පිරිස නැගිටිනකොට අනිත් පිරිස ඇවිල්ලා ඉඳ ගන්නවා. ඒ පිරිස නැගිටිනකොට අනිත් පිරිස ඇවිල්ලා ඉඳ ගන්නවා. එක එක ආකාරයේ ප්‍රශ්න. මං විතරක් නේ තව භික්ෂුන් වහන්සේලා හතර නම. හතර පැත්තක ඉඳගෙන එනේ නායක දහම් දෙනවා. ප්‍රශ්නත් එක්ක එන්නේ. ප්‍රශ්න කිව්වේ මට කසාද කැඩුණා ඕවා නෙමෙයි. ඇවිල්ලා අහන්නේ මේ පෙදීමට හේතුව මොකක්ද? අවිජ්ජා පත්‍ය සංකාර වෙනවා. සංසාරයේ ප්‍රභේද මොකද්ද? ඔය දේවල් ඇවිල්ලා අහනවා. හොඳ ධර්මදර පිරිස ඉන්නවා පින්විතින් දැන් ගිහි සමාජයේ. ආස්වාදයේ ආස්වාද විදිහට දැකගන්නේ කොහොමද? ඇත්තටම ආස්වාදයක් තියෙනවද? ඕවගේ ප්‍රශ්න අහන්නේ. ඇවිදින්න. නිවන් දකින්න සරල ක්‍රමයේ දේශනා කරලා තියෙන්නේ කොහොමද තථාගතයන් වහන්සේ? ඔය දේවල් පින්විතින් හරි සාන්තයි ප්‍රණීතයි ඔබට උත්තර දෙන්නකොට නිවන්මග අපිටත් වැටහෙනවා. ඉතින් අපි කැමති එහෙම කරන්න. ඒකයි ධර්මයේ කතා කරමු පුළුවන් තරම්. හැම කෙනෙක්ම ධර්මයේ කතා කරන්න ඔබට නිවන් දකින්න ඕන නැත්නම් බොරුවට නිවන් දකින්න ඕන කියලා කියන්න එපා. ඇහුවොත් එහෙම නිවන් දකින්න ඕන යා දුස්සන්න කියලා මෙතන ඉන්න ඔක්කොම දුස්සන. ආයෙ දෙකක් නැහැ ඒකේ. හා ඒකට වීර්ය කරන යා දුස්සන්න කිව්වොත් එහෙම ඔක්කොගේ මත දාගන්න එනවා බල්ලෙක්. ඇයි? මගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා දෙන විදිහ කියන්නේ නිවන් දකින්න. සම්පියාගිය ඔමට්ටෝ ධෛර්යමානීව මත්තකේ සත්කාය දිට්ටි ප්‍රහාණය සදෝ බික්කෝ පරිද්ද. ඔන්න මගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා දෙන විදිහ. දණ්ඩෙන් පහර ගන්න කෙනෙක්. දැන් ඔබට කෙනෙක් දාගෙන පොළු වලින් ගහනවා. දැන් තේ එකක් එහෙම බීලා දුවනවා. නැත්නම් නලි මණි ගාන නැගිටලා දුවනවාද? එක මොහොතක්වත් මෙන වැඩකට යොමු කරනවාද කියන්නේ ඔබට පොල් කැලකින් කවුරුහරි ගහගෙන ගහගෙන යනකොට පිරිසක් ඉදේ. ධෛර්යමානීව මත්කේ ඔබගේ කෙස් වලට ගිනි අරගෙන මේ ඉහිදී ඕකාල ගිනි ගන්නවා. පුතාව ඉස්කෝලේ දාලා ඇවිල්ලාම නිවා ගන්නවාද? බත් හැලියේ නිපේ බාල ඇවිල්ලාම නිවා ගන්නවාද? ඔන්න ඔය ආකාරයෙන් සත්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න කියලා තථාගතයන් වහන්සේගේ දේශනාවේ තියෙනවා. එහෙනම් මට පෙන්නන්න ඔක වීර්ය තියෙන කෙනෙක්. කෝ වීර්ය? දහමට බැනලා හරියන්නේ නැහැ. දහම තියෙනවා පිටු වල. දහම නැහැ කියලා කිව්වොත් මේක මහා අපරාධයක්. මගේ ශාස්ත්‍රඥ වහන්සේගේ අදිස්ථානයේ අවුරුදු 5000. 2500ම වලදන්නද දැන්නේ. එහෙම වෙන්න විදිහක් නැහැ. වීර්ය වඩන්න ඕනේ. මහා වීර්යකින් කටයුතු කරන්න ඕනේ. පිටු දෙන්නේ පුළුවන් හැම මොහොතකම ධර්ම කරුණක් මෙනෙහි කරන්න. ඒ ධර්ම කරුණක් මෙනෙහි කරනවා නම් ඔබ ධර්මයේ ටිකක් දැනගන්න ඕනේ. ධර්මයේ ටිකක් දැනගන්න නම් පිටු නිතර නිතර සත්‍යර්මයේ ශ්‍රවණය කරන්න. මේ යථාර්ථයේ දකින්න හැමතිස්සෙම. දැන් මට කියන්න. දැන් ඔබට රස්නේ හිල්ලද ඔය උඩ තියෙන ෆෑන් එක කරකෙන්නේ. ඔය ඉස්සරහ ඉන්න කෙනෙක්ද මට උත්තර දෙන්නේ? ඔය උඩ තියෙන ෆෑන් එක කරකෙන්නේ දැන් ඔබට රස්නේ හිල්ලද? දැන් මේ ෆෑන් එක කරකෙන්නේ මට රස්නේ හිල්ලද? මේ ලයිට් එක පත් වෙලා තියෙන්නේ මට එළිය ඕනේ හිල්ලද? නෑ. මේ ෆෑන් එක කරකිනවට මම කැමති වුණත් නැතත් පිටුදී මේ ෆෑන් එක කරකින්නේ ඇයි? ඒකට අදාළ හේතු ටික තියෙන නිසා නේද? එහෙනම් ඔබ හොඳ ආකාරව බලන්නකෝ පිටුදී මේකට අදාළ හේතු ටික සියල්ල ගැලපීලා ආවට පස්සේ මේක උදා වෙදී තියෙනව නේද දැන්? දැන් ෆෑන් එක කරකි කරකි තියෙනව නේද? එහෙනම් මේකට අදාළ හේතු ටික තියෙනකම් මේ ෆෑන් එක කරකීම උදා වෙදී තියෙනවා. හේතු එකක් හරි නැති වුණොත් එහෙනම් මොකද වෙන්නේ? උදා වෙන එක නතර වෙනවා. දැන් අපිට කියන්න පුළුවන් ද පිටුතුනේ මේ ෆෑන් එකේ කැරකීම ඇති වුණා නැති වුණා කියලා? ඇතිවීමක් නැතිවීමක් මේ තථාගත ශාසනයේ පනවන්න පුළුවන්ද? ඇතිවීම නැතිවීම කියන එක තථාගත ශාසනයට අයිති එකක් නෙමෙයි. ඇතිවීම කියන එක පිටුතුනේ උච්ඡේදයි. ඒක උච්ඡේද දෘෂ්ටියට අයිති එකක් ආත්මවාදී. නැතිවීම කියන එක පිටුතුනේ ඇතිවීම කියන එක සාස්වතයි. සාස්වත දෘෂ්ටියට අයිති එකක් ඒක ආත්මවාදී. නැතිවීම කියන එක උච්ඡේද දෘෂ්ටියට අයිති එකක්. ඒක අනාත්මවාදී. එහෙනම් මගේ මාතෘන් වහන්සේගේ ශාසනේ ආත්මවාදීත් නැහැ, අනාත්මවාදීත් නැහැ. ආත්ම කියලා පනවන්නත් බෑ, අනාත්ම කියලා පනවන්නත් බෑ තථාගතයන් වහන්සේගේ ශාසනේ. එහෙනම් ඇතිවීමක් නැතිවීමක් නැහැ. එහෙනම් දැන් කවුරු හරි බලනවා නම් ඇතිවීම නැතිවීම බලනවා කියේ. ඒක සාධනෙට ගැළපෙන්නේ නැහැ. එහෙනම් බලන්න ඕනේ මොකද්ද උදාවීමයි වැළවීමයි. උදාවීමයි වැළවීමයි බලන්නයි තියෙන්නේ සිංහදිනේ ඇතිවීම නැතිවීම බලන්න බෑ. උදාහරණයක් ගමු. ඔබ ටැප් එක ඇරියට පස්සේ වතුර මලක් විදිනවා. දැන් ඔබට වතුර මලක් විද්‍යාමාන වෙනව නේද? හේතු සියල්ල ගැළපුණාට පස්සේ සිංහදිනේ ඔබට වතුර මලක් විද්‍යාමාන වෙනවා දැන්. දැන් ඔබ හොඳට ওই වතුර මල දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්න අතරේ හිමීට කවුරු හරි ඉන්න ටැප් එක ඕෆ් කරනවා. ටැප් එක වැහුවා. දැන් වතුර මල කොහෙටද ගියේ? දැන් අර තිබිච්ච වතුර මල කොහෙටද ගියේ? දැක්කද කවුරු හරි පාරේ වතුර මලක් යනවා? මොකද දැන් නෑනේ. දැන් මෙච්චර වෙලා වතුර මලක් ඇත කියලා කවුරුහරි හිතාගෙන හිටියනම් මේ තියෙන්නේ වතුර මල, මේ වතුර මල ඇත කියලා තැන හිටියනම් ටැප් එක වහද්දි දැන් වතුර මල නැතනේ. එහෙනම් පිපිච් එක කොහෙද ගියේ? හැබැයි හොඳට මේව තේරුම් ගන්න ඕනේ. පිටින් මේ නිකන් ජාතක කතාවක් කියන නෙමෙයිනේ. ලස්සන කතන්දරයක් කියලා දෙනවා නෙමෙයි, සුරංගනා කතාවක් කියන නෙමෙයි. එහෙනම් හොඳට මොන බුද්ධියෙන් අහන්න ඕනේ මේ ධර්මයේ අහද්දි. පඤ්ඤාවන්තං රායන් ධම්මෝ ඥායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ ප්‍රඥාවන්තයෙන් විතරයි. දුෂ්ප්‍රඥයෙන් අවබෝධ කරගන්න අමාරුයි. ඒ ප්‍රඥාවන්තය කියලා කියන්නේ කාටද? ධර්මයේ ඇසුරු කරන කෙනා තමයි ප්‍රඥාවන්ත වෙන්නේ. කතන්තු ලබතේ පඤ්ඤා. ආලෝකයක් වේ අහන්නේ බුදුහාමුදුරන්ගෙන්. කොහොමද ස්වාමීන් ප්‍රඥාව ලබන්නේ? සද්ධානෝ අරහතා. අන්න අර උත්තමයෝ කෙරෙහි ඔන්න කි දේශනා කරනවා. මේ උත්තමයෝ කෙරෙහි සද්ධාව හීතෝගිනි වෙලා මේ සද්ධර්මය ශ්‍රවණය කරනවා. සද්ධර්මය ශ්‍රවණය කරන්න තමයි ප්‍රඥාවන්ත වෙනවා. එහෙමයි ප්‍රඥාවන්ත වෙන්නේ. එන ඕනි ගොනේකට පින්වතුනි. ගොනා කියලා කිව්වේ ඕනි ගොනේ කියලා කිව්වේ පින්වතුනි. ඉස්කෝලේ කියන්නේ තේකේ. දැන් ඉස්කෝලේ කියන තියා ගොනු විදිහට අපි සමාජය සලකන්නේ. උගතයි බුද්ධිමතයි ප්‍රඥාවන්තය කියන්නේ තුන් දෙනෙක්. ප්‍රඥාවන්ත වෙන්න උගත්කමක් අවශ්‍ය නැහැ. ප්‍රඥාවන්ත වෙන්න බුද්ධිමත්කමක් අවශ්‍යත් නැහැ. ප්‍රඥාවන්ත වෙන්න අවශ්‍ය වෙන්නේ මොකද්ද? සද්ධර්මයේ තියෙන දැනුම. සුනීත සෝපාක කියලා කියන්නේ පින්වතුනි මෙලෝ දහමක් ඉගෙන ගත්ත පිරිසක්. පොඩි කාලේම මහ ඡේද වාදක වලට අහුවෙච්ච උත්තම පිරිසක් නේ. මහරහතන් වහන්සේලා ළඟදී. එහෙනම් උගත්කමයි බුද්ධිමත්කමයි කියන එක වැදගත් නෑ ප්‍රඥාවන්තකම. ඒක නිසා කවුරුත් හිතන්නේපා අනේ අපි මේ ගමේ ඉන්න පිරිසනේ. අර මම ආරණ්‍ය සේනාසනයේ ඉන්නකොට ඒ ආරණ්‍ය සේනාසනෙදිම තියෙන සිවිදින ගම් මේ ගෙවල් 30ක් විතර. ඒ කැලේ මහා කැලේ. ආරණ්‍ය සේනාසනෙ ළඟදම තියෙන ගෙවල් 30ක් විතර. ඒ මිනිස්සු පින්වතුන් හරීම දුප්පත්. ඒ වගේම ගොවි තැනින් ජීවත් වෙනවා. මම ආරාධනාවක් කළා. ඒ ආරණ්‍ය සේනාසනෙ නායක හඳුළු මට ආරාධනාවක් කළා. නීල බල පොඩ්ඩක් කියන්නේ කියලා. ඉතින් මම ඒ කියනකොට මුන්වහන්සේ කිව්වා ඉතින් මේ දුප්පත් අහිංසක මිනිස්සු වැඩි ඉගෙනගෙනත් නැහැ. ඒක නිසා ඉතින් ගැළපෙන දහමක් කතා කරන්න පැය භාගයක් වුණත් කමන්නේ. පැය දෙකක් කියනවා. ඒවත් අහගෙන ඉඳී. එතකොට සිංහදෙනි මම ගිහිල්ලා දහම පටන් ගන්නකොට ඉතින් මේ ඇස් බෝල කෙටි වගේ එනවා. ඒ ඇයි? දැන් මම කියන එක මොයි මොනව හරි කියන්නේ මේ ධර්මයේ ශර්ත් එක ඇදගෙන ඉන්නේ එකම එක පරිසංකාරයක් විතරයි හිටියේ අනිත් ඔක්කොම ධර්ම ශර්ත් ඇදගෙන හිටියේ වෙස්සයි හැට්ටි අමින නෝනලා සය තුනම ආරක් ධර්මයේ දේශනා කළා පූර්ණ පටිච්චසමුප්පාදය සිංහදෙනි අවබෝධ කරනවා මිනිස්සු එකෙන ඔබ කවදාකවත් වැටෙන්නේ නැම ඔබට අවබෝධ කරගන්න බෑ කියලා. අනේ මං වයසයි ඉන්නේ මට අවබෝධ කරන්න බෑ. අනේ මං තරුණයි ඉන්නේ මට අවබෝධ කරන්න බෑ. අනේ මං ඉස්කෝලේ ගිහලා නැහැ නේ මට අවබෝධ කරන්න බෑ. එහෙම ඒවා මේකට අදාළ නැහැ. ප්‍රඥාවන්ත වෙන්න ඕනි වෙන්නේ සිවිතර කියන ධර්මයේ Tamanට වැටෙනවනේ. අනේ ඉතරයි අවශ්‍ය වෙන්නේ සිවිතර ඔබට ඔබට නිවන් දකින්න. ඒක නිසා කවුරුත් ඒවට නැගිටින්න යන්න එපා. එහෙනම් දැන් ආයෙ යන්න බර වතුර මලට දැම්මට කියන්න පින්වදිනේ කවුරු හරි කිව්වනම් මේ වතුර මල ඇත කියලා මෙතන. දැන් අර කැප් එක වැහුවට පස්සේ වතුර මල නැතනේ. එහෙනම් දැන් කොහෙටද වතුර මල ගියේ? කාටවත් කියන්න පුළුවන්ද පින්වදිනේ ගියේ තැන? ඔබ දැක්කද පාරේ වතුර මලක් යනවා? මොකද දැන් මෙතන නැතනේ. එහෙනම් දැන් ඔබට හොඳාකාරව තේරෙනවා නේද පින්වදිනේ මේ ලෝකයේ කිසිවක් ඇත නැත කියන පත්ති දෙකෙන් පණවන්න බෑ කියලා. මට කියන්න මෙතන මේසයක් ඇතද? මේ මේසයක් තියෙන මෙතන මෙතන මේසයක් ඇත කියලා කියන්න පුළුවන් ද කාටද? සිංහදෙනි මෙතන මේසයක් ඇත කියලා කියන්න බෑ. ඔබට කියන්න පුළුවන් මෙතන මේසයක් උදා වෙවි තියෙනවා. මේසය උදා වෙවි තියෙනවා සිංහදෙනි මම මෙතන කකුලෙන් ගහලා. මේකේ තියෙන කකුල් හතර කඩලා දැම්මොත් එහෙම. දැන් මේසයක් තියෙනවද මෙතන තවදුරට? දැන් මේසෙ නෑ නේද? එහෙනම් කවුරු හරි කියවනම් මේසයක් ඇත කියලා කොහෙද මේසෙ ගියේ? දැන් මෙතන මේසයක් ඇත කියලා කවුරු හරි කියද්දි මං කකුල් හතර කඩනවා මේක. කකුල් හතර කඩපු ගමන් දැන් මෙතන තියෙන ලෑල්ලක් විතරයි. දැන් මං අහනවා දැන් මේසයක් තියෙනවද? ඔබ කියනවා නැත. එහෙනම් කොහෙටද මේසෙ ගියේ? සිවිච්ච මේස නැත්තම් කොහෙද ගිහිල්ලා? එහෙනම් පිටුදෙලි මෙතන මේසයක් ඇතද? හොඳට තේරුම් ගන්න පිටුදෙලි මේ දහම. මෙතන මේසයක් ඇත නෙමෙයි. මෙතන මේසයක් උදා වෙවි කියේ. තව අවුරුදු 50ක් හරි මේ මේසෙ මෙතන තියෙනවා නම් පිටුදෙලි මේ අවුරුදු 50 තුරම මේ මේසෙ උදා වෙවි තියෙනවා. කොහොමද මේසෙ උදා වෙන්නේ? කොහොමද පිටුදෙලි මේ මේසෙ උදා වෙවි තියෙන්නේ? මේ ලෑල්ලයි කකුල් හතරයි ඇනවලින් පටිච්ච වෙලා. පටිච්ච වුණා කියලා කිව්වේ ඒකයි. ගැළපිලා හපස් වුණා. ගැළපිලා බැඳුණා. එහෙනම් ඇන ටිකයි ලෑල්ලයි කකුල් හතරයි ගැළපිලා බැඳිලා හරියටම ගැළපිලා තියෙන්නේ. නැත්තම් මේසෙ හැදෙන්නේ නැහැ. කකුල් තුනක් යටට ගහලා එක කකුලක් මේසේ මැද්දෙන් ගැහුවනම් එහෙම මොකද වෙන්නේ? එතන ගැළපිලානේ මේ සකස් වෙලා තියෙන්නේ. එහෙනම් පින්වතුනි මෙතන තියෙන්නේ මොකද්ද? කකුල් හතරයි ලෑල්ලයි ඇන ටිකයි පටිච්ච වෙලා. එහෙනම් මේ ගැළපිලා බැඳිලා මේසයක් විද්‍යාමාන වෙවි තියෙනවා. මේසයක් උදා වෙවි තියෙනවා. මේ උදා වෙවි තියෙන මේසෙ පින්වතුනි උදා වෙවි තියෙන්නේ මක් වෙනකන් විතරයිද? හේතු තියෙනකන් විතරයි. හේතු ටිකක් හරි නැති වුණා නම් පින්වතුනි මේක උදා වෙන එක නතර වෙනවා. එහෙනම් දැන් කාටවත් කියන්න පුළුවන් කොහෙටද ගියේ කියලා? යමක් උදා වෙවි තිබුණා උදා වෙන එක නතර වුණා. අහන්න පුළුවන් කොහෙටද ගියේ කියලා? දැන් රහතන් වහන්සේගේ ස්වභාවය අහනවා එක බමුණෙක් ඇවිල්ලා. තථාගතයන් වහන්සේගෙන් අහනවා ස්වාමීන් රහතන් වහන්සේ නම තිරිමම් පෑවට පස්සේ කොහෙටද යන්නේ? අග්නි වජ්ජිගොත්ත පිරිවැදියා බුදුහාමුදුරන්ගෙන් අහන්නේ ඇවිදින්න. කොහෙදද යන්නේ? උඩ උදහට යනවද පල්ලෙහාට යනවද? දකුණට යනවද බටහිරට යනවද? කොහෙදද යන්නේ? අන්න ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා, බ්‍රාහ්මණය මම ඔබට උපමාවකින් කියන්නම්. හිතන්නකො මෙතන ගිනි මැලයක් තියෙනවා කියලා. දර ටිකක් දාලා අවුලපු ගිනි මැලයක් තියෙනවා. මේ ගිනි මැලේ ඇවිලිලා ඇවිලිලා ඇවිලිලා ඇවිලිලා මේ ගින්න නිමිල යනවා. කොහෙටද ගින්න ගියේ? ඒ වෙලාවට බ්‍රාහ්මණයා කියනවා, ස්වාමීනි මේ එහෙම කොහෙටද ගියේ කියලා කියන්න බෑ. දර නිසා හටගත්ත ගින්න දර නැතිවීම නිසා හටගන්න එක නතර වුණා. කොහෙටද ගියේ කියලා කියන්න බෑනේ. එහෙනම් මේකත් ඒ જાතියම තමයි. රාග දේශ මොහ නිසා, රාග බව ද්වේෂ බව මොහ බව නිසා හටගත්ත જાතිය. රාගක්ඛය නිසා, ද්වේෂක්ඛය නිසා, මොහක්ඛය නිසා මක්ුණාද? පැහැදිලිද කියලා? ආයි කොහෙටද ගියේ කියලා අහන්න පුළුවන්. එහෙනම් જાතිය උදා වුනේ බව නිසා නම් පින්විතේ බව නැති වෙච්ච දවසට જાතිය මක් වෙනවද? උදා වෙන එක නතර වෙනවා. එහෙනම් දැන් જાතියක් ඇතද? જાතියක් ඇතද නැත්නම් જાතියක් උදා වෙදී තියෙනවද? උදා වෙදී තියෙන හැම තිස්සෙම. જાතිය කියන එකත් පින්විතේ උදා වෙදී තියෙන්නේ. જાතියක් ඇත නම් පින්විතේ ඔබට කම්මැලි જાතියක් හටගත්තාම ඔබ කම්මැලියම තමයි ජීවිතේ. ඉදම් පච්චේතා පටිච්චසමුප්පාදේ කියලා තියෙනවා පින්විතේ. ඒ මොහොතේ හටගන්න පටිච්චසමුප්පාද චක්‍රය. එතකොට රාග බව, ද්වේෂ බව, මෝහ බව කියන එක ඇතුලේ තියෙන බව තියෙනවා කෝටි ගාන. හරක් බව, ගොම් බව, බලු බව, බීරි බව ඔය තියෙන්නේ. මෝඩ බව, මෝඩ බවෙන් මෝඩ ජාති කියා හැදෙනවා. ඉදම් පච්චේතා පටිච්චසමුප්පාද. ඕක පිළිගන්නේ නැති අය තමයි අර මුද්දාදී අටසැඟේ සැකේ කියලා එක අගිස්සෙ තියෙන ඔන්න ඕක පිළිගන්නේ නැති අය. අටවෙනි එක. එහෙනම් ඉදම් පච්චේතා පටිච්චසමුප්පාදේ දනෝ බිමුදිනි ඔන්න ඔතන ඔය රාග බව මොකක් හරි රාග දේශ මොහ බව කියලා කිව්වට පස්සේ අර ඕනේ බවයක් ගත්ත හැකි. අර ඕකෝම බව එකතු කරලා ගත්තාම මේ බව තුනට තමයි අයිති වෙන්නේ. එහෙනම් දැන් ගොම් බවෙන් මොකෙ මොන જાති කීයද හැදෙන්නේ? ගොන් જાතිකෙක්. අපි කියන්නේ අයියෝ ගොන. අපි හැම කියනෝ නේද? එහෙනම් මේ ගොන් જાතිකෙක් හටගෙන දෙන්නේ. ඇයි ගොන් જાතිකෙ හටගන්නේ? ගොම් බව නිසා. එහෙනම් දැන් ඒ මොහොතේ හැදෙන පටිච්චසමුප්පාද චක්‍රයක් උඩ જાතිය කියන එක උදා වෙවි තියෙනවා. එන යම් අවස්ථාවක පින්විතනි භව නිසා නම් ජාතිය උදා වෙවි තියෙන්නේ. භව නිරුද්ධ වෙච්ච ගමන් මොකද වෙන්නේ? ජාතිය උදා වෙන එක නතර වෙනවා. එහෙනම් දැන් කොහෙද ජාතිය ගියේ? දැන් එහෙම අහන්න පුළුවන් ද ප්‍රශ්න? අන්න බලන්න දැන් ජාතිය ඇති වුණා කියලා කිව්වනම් එහෙම ජාතිය නැති වෙච්ච ගමන් අහන්න පුළුවන් කොහකටද ගියේ කියලා. එහෙනම් ජාතිය ඇති වෙලා නෙමෙයි තිබුණේ, ජාතියක් වෙවිද තිබුණේ? උදා වෙවි තිබුණා. ජාතිය උදා වෙවි තිබුණා භව නිසා. දැන් භව නැති නිසා ජාතිය උදා වෙන එක නතර වුණා. එහෙනම් දැන් ඔබට හොඳ ආකාරව තේරෙන්නේ නැද්ද පිටුදී මේ ජාතිය හැදෙන්න හේතුව මොකද්ද කියලා? අර මෝලිය පග්ගුණ හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගෙන් අහන්නේ ස්වාමීනි සතාගතයන් වහන්සේ මේ ජාතිය කාගේද ස්වාමීනි? ආහා මෝලිය පග්ගුණ අහපු ප්‍රශ්නේ වැරදි. ජාතිය කාගේද කියලා අහන්න එපා. ජාතිය කාගේද කියලා අහුවොත් එහෙම නුඹ ආත්මවාදයට වැටෙනවා. ජාතිය කාගේවත් නැද්ද කියලා හෙවොත් නුඹ අනාත්මවාදයට වැටෙනවා. ඒ දෙකම සතාගත සාසනයට ගැලපෙන්නේ නැහැ. එහෙනම් සතාගත සාසනයට ගැලපෙන විදිය මොකක්ද? හේතු ඵල. දැන් මොකද වෙන්නේ එහෙනම්? දැන් ජාතිය කියන එක එහෙනම් උදා වෙවි තියෙන්නේ මොකක් නිසාද? භව තියෙන නිසා. එහෙනම් භවක් ඇති වුණා නම්, එහෙනම් භවක් උදා වුණා නම් පිටුතුනි ඒකට ජාතිය උදා වෙනවා. භව නිරෝධයි නම් ජාති නිරෝධයි. එහෙනම් දැන් නිවන කියලා පැනෙන්නේ බුදුහාමුදුරුවෝ මොකන්ද? රාගක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. රාගයත් සේකලනම්, ද්වේෂයත් සේකලනම්, මෝහයත් සේකලනම් පින්වතුනි දැන් භව නැහැ නේද? දැන් භව උදා වෙන්නේ නැහැ. භව උදා වෙන්නේ නැති කෙනාට ජාති උදා වෙයිද? නැහැ. එහෙනම් දැන් කොහෙටද ගියේ කියලා අහන්න පුළුවන්. මේසේ කකුල් හතරයි ලෑල්ලයි හැර ටිකයි නිසා උදා වෙවි තියෙනවා නම් පින්වතුනි මම කකුල් හතරට පයින් ගහලා ඉවර වෙලා මේසේ කඩලා දැම්ම නම් එහෙම දැන් කියන්න පුළුවන්ද මේසේ කොහෙද ගියේ කියලා අහන්න පුළුවන්ද? නැහැ. ඇයි? කකුල් හතරයි ලෑල්ලයි අනිත් එකයි නිසා මේසේ උදා වෙවි තිබුණා. ඒ උදා වෙවි තිබිච්ච මේසේ දැන් උදා වෙන්නේ නැහැ. ඇයි? හේතු ටික නැතිවීම නිසා උදා වෙන්නේ නැහැ. එහෙනම් කොහෙද ගියේ කියලා අහන්න බෑ. මේ පහන මෙච්චර වෙලා පත් වෙවි තිබුණ මතකද? මේ පහන පත් වෙවි තිබුණේ ඇයි? ඒකට අදාළ හේතු සියල්ල සැකසීලා තිබෙච්ච නිසා නේද? එහෙනම් ඒකට අදාළ හේතු සියල්ල සැකසීලා තිබුණා නම් පින්වතුනි, ඒ හේතු ටික තියෙන නිසා මේ දැල්ල උදා වෙවි තිබුණා. දැල්ල උදා වෙවි තිබුණා හේතු තියෙන නිසා. හේතු නැති වෙච්ච ගමන් දැන් මොකද උනේ? දැන් දැල්ල උදා වෙන්නේ නැහැ. උදා වීම නතර වුණා. ඔච්චරයි උනේ. කවුරුත් දැකලා දැල්ලක් කියම කොහෙ හරි යනවා. මේක නිවන වෙලාවේ දැල්ලක් උඩින් කොහෙන් හරි යනවා කවුරුත් දැක්කේ නැහැ. එහෙනම් දැල්ල කොහෙවත් ගියේ නැහැ. දැන් මං ගිනි පෙට්ටියක් අරගෙන ගිනි කූරක් ගහනවා. කොහෙද තිබෙන්නේ ඔකට ගින්දර එන්නේ? මේ ලෝකෙ කොහෙ හරි තැනක් තියෙනවද තිබෙන්නේ ගිනි තැම්පත් වෙලා තියෙන? ඒ ගිනි තැම්පත් වෙලා තියෙන කොහෙද ගිනි කන්නේ? තින් ගිනි කුකුරක් ඇවිදින සංකාර ගිනි මේකට එනවද? එහෙනම් දැන් කොහෙන්ද ඔකට ගිනි ආවේ? එහෙනම් හොඳට තේරුම් ගන්න තිබෙන්නේ මේ ලෝකයේ හද ගන්න හැටි. මේ ලෝකයේ හැදෙන එක ක්‍රමයකට. ඒ ලෝකයේ හැදෙන ක්‍රමය තමයි තිබුනේ හේතු සියල්ල ගැලපුණා නම් එකලෙස. අන්නේ වෙලාවෙ හැදෙනවා ඵලය. හේතු සියල්ල ගැලපීමට තමයි තිබුනේ ඵලය කියලා කියන්නේ. එහෙනම් යම් හේතු ටිකක් ගැලපුණා නම් අන්න එතන ඵලයක් හැදෙනවා. දැන් කිරි හොද්ද කියලා එකක් තියෙනවා. මේ ඔබට නිවන් දකින්න සරල කර. මම දැන් ඔබට කියන්නේ ජෙට් එන්ජින් එකක් හැදෙන විදිහ ගැන. එහෙම කිව්වොත් එහෙම ඔබට වෙනම කෝස් එකක් කරන්න වෙනවනේ ඒක ඉගෙන ගන්න. ඒකයි කියන්නේ විරුද්ධේ සරල උපමා උපමේ වලින්ම තේරුම් ගන්න. මෙතන ඉන්නවනේ කිරි හොද්දක් හදපුවානේ හැමෝම ඉන්නේ. කිරි හොද්දක් හදපුල කියන්නේ නැහැ නේ මෙතන. කිරි හොද්දක් කියන එක ඔබට හදන්න පුළුවන්. කිරි හොද්දක් හදන්න පුළුවන් ඔබට? නෑ. ඔබ හදන්නේ ඔකත්. ඔබට පුළුවන් කියන්නේ ඒකට අදාළ හේතු එකතු කරන්න විතරයි නේද? ඔබ හේතු එකතු කරද්දි මොකද වෙන්නේ? ඵලය කියන එක හැදේ. එහෙනම් ඒකේ මොහොතේදී පිටින්ගුතුනි හේතුන්ට අදාළව මක් වෙනවද? ඵල කියන ඒව උදා වෙනවා. අපි කැමති වුණා නැත. මේ ෆෑන් එක කරගෙනව මම කැමති වුණා නැත. එතකොට මට ගොඩාක් හිතලයි නම් නම් මම කැමති නැහැ නේ මේ කරගෙනව. නම් මම කැමති නැහැ කියලා කරගෙන නැතුව ඉන්නේ. ඔන්න හොඳට තේරුම් ගන්න. එහෙනම් පිටින්ගුතුනි මට අද මේ හෙට උදේට ඉර පායන්නේ මට ඕනේ නැහැ. නෑ ඒකට අදාළ හේතු තියෙන නිසා. අද ඔබගේ දරුවා ජීවතුන් අතර ඉන්නේ ඔබ කැමති නේද? හොඳට තේරුම් ගන්න මේ. ඔබ ජීවතුන් අතර ඉන්නේ ඔබ කැමති නේද? නෑ ඔබ හරි කැමතිනේ ජීවත් වෙන්න. ඔබ ජීවත් වෙන්න කැමති නම් පිටින් ඔබ දැන් ඔය ජීවතුන් අතර ඉන්නේ ඔබ කැමති නේද? නැත්නම් ඒකට අදාළ සියලු හේතු තාම තියෙන නේද? මේ මොහොතේ එක හේතුවක් හරි අයින් වුණොත් මොකද වෙන්නේ? ඔය කුඩු උඩ මැරිලා වැටේ. එච්චරයි. ජීවිතය කියන්නේ ඕකටද? වෛද්‍යවරයෙක්ගෙන් ඇහුවොත් එහෙම. මෙතනදී වෛද්‍යවරු ඕනේ තරම්. වෛද්‍යවරයෙක්ගෙන් ඇහුවොත් එහෙම. මේ කය ජීවමානව පවතින හේතු කොච්චර තියෙන්න ඕනද කියලා. කෝටි ගණන් හේතු කියන්නේ. එහෙනම් කෝටියක් හේතු නිසා අද ඔබ ජීවමානව ඉන්නවා. ඔය කෝටියෙන් එකක් අයින් වුණොත් මොකද වෙන්නේ? එහෙනම් ඔය සිවිදෙන උඩ පැන පැන මහා මාන්නක්කාරකමට ඉන්නේ. මම තමයි මුදුන, මම තමයි ලොක්කා. ඔය මොනව කර කර හිටියත් සිවිදෙන මේ පුංචි කේශනාලිකාවක් පිපුරුවා නම් මොකද වෙන්නේ? හදහටම ලෙඩ ඇඳේ නේද ඊට පස්සේ? අන්තභාගය වෙලා අතක් පයක් උස්ස ගන්න බැරුව ඇඳමන හැදිලා පුණු වෙනානේ කිසිම විදිහේ හිත මැරෙන්නේ. මේවා තේරුම් ගන්න බැරිද මිනිස්සුන්ට? මහා ලොකු මාන්නක්කාරකමට මුදුන් වෙලා ඉන්නේ. මොනෝ අල්ලන්නද තින්ගදින මේ ලෝකෙ? හේතු ටිකක් නිසා හට ගන්නවා. ඒක අල්ලගෙන ආ මම වගේ කියාගෙන ඉන්නේ. ඔය ඇලීම් ගැටීම් වලට හේතු ඕකනේ. හේතුන්ගෙන් හට ගන්න බව දැකලා නැහැ. මේ මන් නිසා හටගත්තා. මට ඕනේ නිසා හටගත්තා. එහෙම එකක් නෙවෙයි තින්ගදින තියෙන්නේ. මේ මොහොතේදී හේතු ටික සකස් වුණා නම් ඒක හැදුණා. දැන් උදාහරණයක් ගන්න මෙහෙම. මෙන්න මේ උදාහරණයක් ගන්න. ළමයෙක් යනවා විභාගෙට. හොඳට පාඩම් කරලා මේ කොල්ලා. හොඳට පාඩම් කළා. දැන් සියලු කරුණු සම්පූර්ණයි. දෙවියන්ටත් පූජාවක් තිබ්බා. ඊට ඉස්සර දවසේ කීන බෝධි පූජාවකුත් තිබ්බා. ඒ වැනු සුපනිස්සේ ලබා ගත්තා. ආරක්ෂා සම්පත්තිය සියලු දේ ලබා ගත්තා. සෙත් කවියකුත් කිව්වා ඒ ඔක්කොම හරි දැන්. දැන් සියලු හේතු සැකසීලා. දැන් මේ වෙලාවේ තියෙන හේතු ටිකට අනුපින්දුනි හැදෙන ඵලය තමයි මේ ළමයා පාස්. දැන් මේ වෙනකම් පාස්. ඇයි? දැන් පාස් වීමට තමයි දැන් ඔක්කොම හේතු සකස් වෙවි සකස් වෙවි තියෙන්නේ. එනම් පාස් වීම උදා වෙවි තියෙනවා දැන්. ඔන්න යනකොට පින්දුනි මොකද වෙන්නේ? බස් එකට නැග්ගා. තාමත් පාස්. බස් එකේ මැද හරියෙකුත් ගියා. දැන් ගමනේ මැද හරියෙකුත් ගිහිල්ලා. තාමත් පාස්. ඔන්න ටික දුරක් යනකොට ළමයාට එනවා කෝල් එකක්. තමන්ගේ පෙම්වතියගේ. මට ඔයත් දෙකේ හිටිය ඇති. මං යනවා අනිත් එක්කෙනත් එක පැනලා. ඔන්න හේතුවක් එකතු වුණා තව. ඔය හේතුව ආපු ගමන් දැන් මොකද වෙන්නේ? හේතු 10ක් තිබුණා කියලා හිතන්න. ඔය හේතු 10 මුලින් තිබින්න හේතු 10 නිසා ළමයාගේ උදා වෙවි තිබුණේ පාස් එක. ළමයා විභාගේ පාස් උදා වෙවි තිබුණා ඒක. ගියානම් ඒ විදිහටම කියලා විභාගේ දීුවා නම් මොකද වෙන්නේ? ළමයා පාස් වෙනවා. ඕන්න ගිනි ගෙඩියක් වැදුණු ඔළුවට. පිටින් යන 11 වෙනි හේතුවත් එකතු වුණා මේකට. 11 වෙනි හේතුව එකතු වෙච්ච එකම මොකද වුනේ? අර මෙච්චර වෙලා පාස් කියේ හිටපු එක දැම්මක් වුණාද? දැම්මක් වුණාද? තොම් කරදේ. එහෙනම් අනිත්‍ය නැද්ද? යමක් හේතුන්ගෙන් හැදෙනවා නම් ඒක අනිත්‍ය නැද්ද? කොහොමද තියාගන්නේ? එක හේතුව මේ චූටි හේතුවක් වෙනස් වුණා නම් අඤ්‍යත නැද්ද? අන්‍ය ස්වභාවයටපත් වෙනද පටන් ගන්න මේ හිතාගන්න මේ තත්කර අන්‍ය ස්වභාවයටපත් වෙන. මේ තියෙන මේ නැහැ. අන්‍ය ස්වභාවයටපත් වෙනට ගන්න. එහෙනම් අනිච්ඡං අත්ත්වං විපරිණාම ධම්මං අඤ්‍යතං. ඔය කියන කරුණු හතරම තියෙනවා. සංකතයේ එහෙනම් පිළිගනි ඔබ මේ මම මගේ කියලා අල්ලන්න යන්නේ මොනවද? මේ මම මහා ගැඹුරට අනිත්‍ය විග්‍රහ කරන්නේ නැහැ. ගැඹුරට අනිත්‍ය විග්‍රහ කරන්න තාම බෑ ඔබත් එක්ක. මොකද මෙතන ඉන්න සද්ධර්මයේ අහපු නැති සමහර කිරිස් මං හිතන්නේ. සද්ධර්මයේ කියන්නේ මේ ගැඹුරු සද්ධර්මයක් අහලා නැති. සද්ධර්මයේ තමයි හැමදාම අහන්නේ නමුත් අවබෝධ කරගන්නේ නැහැ. ඊට පස්සේ මේ යටිවරයන්ට දොස් කියනවා ඥානී අපිට මේවා කියලා දුන්නේ නැහැ කියලා. අහන්නේ නැහැ කියලාද? හොඳට තේරුම් ගන්න මේ දහම. දැන් අරකට තව එක හේතුවක් එකතුනොත් මේ මොකද මේ සුග්ගල අනිත් පැත්ත ගන්න. එහෙනම් අනිත්‍ය. සංගල ගහමු අනිත් පැත්ත. සංගල වෙනස් වුණා. ඔබේ එක හේතුවක් අයින් වුණා නම් මොකද වෙන්නේ? අර දිවිච්චක විපරිණාමයට යනවා. එහෙනම් දැන් කොහොමද කියන්නේ මම මගේ කියලා අල්ලන්නේ ඔබ? හේතු ටිකක් නිසා හට ගන්නවා. හා ඔබ මේ මගේ කියන්න පුළුවන්ද? මේ හිතලා බලන්න මේ මෙන්ටල් වගේ නැද්ද එහෙම වෙනකොට? මේ පිස්සු වගේ කියලා හිතෙන්නේ නැද්ද? මෙන්න මේක දැන් හොඳට මෙන්න මේ මං කියන කාරණේ හිතලා බලන්න. මං කියන කාරණේ හිතලා බලන්න මෙන්න මේක. හොඳට කල්පනාවෙන් හිතන්න. ඔබට ඕනේ වෙනවා. සාධිකයක් ගන්න. ඒ සාධිකේ ගන්න. ඒ කියන පුද්ගලයයි B කියන පුද්ගලයයි C කියන පුද්ගලයයි D කියන පුද්ගලයයි E කියන පුද්ගලයයි ඔය පුද්ගලයන් පස් දෙනා කැමති වෙමි කැමති වෙමි කැමති වෙමි එන්න ඕනේ සාධිකේ දෙන්න නම්. දැන් ඔය ටික ඔක්කොම කැමති වෙලා එනකොට ඔබට කියන්න පුළුවන් ද ඔය ලැබෙන ඵලය ඔබට ඕන නිසා ලැබුණා කියලා? ඔක මගේ කියලා එහෙම අල්ලන්න පුළුවන් ද? ඒ පිළිතුරේ හේතු ප්‍රමෝටියක් එකතු වෙනා නැහැදද තියෙන්නේ? හේතු ගානක් එකතු වෙලා ඵලයක් හැදෙනකොට පිළිතුරේ ආයි කොහොමද ඒක මම මගේ කියලා අල්ලන්නේ? නෑ ඔබට ඉපදිච්ච දරුවා. දැන් ඔබ කැමති නැහැ නේද දරුවා දැන් එකතු වෙන්නේ. නැත්තම් හේතුක ඵලයක්ද? හේතු කෝටියක ඵලයක්ද? නැත්තම් ඔබ කැමති වෙලා හිටපු ළමයා ඇතුළේ ඉපදිලායි. එහෙනම් දැන් කොහොමද මගේ කියන්නේ ඔකට? මගේ තියෙන්නේ හිතේ. ඇත්ත තියෙන්නේ මොකක්ද? මගේ කියන එක තියෙන්නේ හිතේ. ඉංග්‍රීසියෙන් ඇත්ත කියන එක කොහෙද තියෙන්නේ? ඔය තියෙන්නේ ඇත්ත. ඇත්ත කියන්නේ මොකද්ද? හේතුන්ගෙන් හැදිච්ච ඵලය. ඔබ කොච්චර හිතන් හිටියත් අන්තිමට හේතුන්ගෙන් හැදිච්ච ඵලය නේද උපදින්නේ? දැන් අංගවිකල ළමයි දැකලා නැද්ද ඔබ? අංගවිකල ළමයිගේ අම්මගෙන් අහලා බලන්න ඕකද පැටුවේ කියලා? මන්දබුද්ධික දරුවෙක්ගේ අම්මගෙන් ඇහුවොත් එහෙම ඕකද පැටුවේ කියලා ඕකද පැටුවේ? එන පිළිවිලි පතන්න පුළුවන් ඕනෙකෙකුට පුළුවන් බලාපොරොත්තු තියාගන්න. නමුත් පිළිවිලි සියලු දේ සිද්ධ වෙන්නේ පච්චුප්පන්න මොහොතේදී. හොඳට මතක තියාගන්න පිළිවිලි මේ ලෝකයේ සත්‍ය වශයෙන් පවතින්නේ පච්චුප්පන්න මොහොතේදී විතරයි. ඒක විතරයි සම්මත ක්‍රමය. අතීතය කියන්නේ හදාගත් එකක්. අනාගතය කියන්නේ හදාගත් එකක්. පච්චුප්පන්න ස්වභාවය තමයි පිළිවිලි පවතින විදිය. ඒක විතරයි සත්‍යය. ඒ ප්‍රත්‍යයෙන් උපදින එක මේ වෙලාවේ යමක් ප්‍රත්‍යයෙන් උපදින්දි ඔබ ඒකට තණ්හා කරලා උපාදාන කරගත්තා නම් දැන් ඔබට තියෙනවා මොකද්ද? අතීතය. ඒ උපාදාන කරගත්ත නාම රූප බැහැගෙන ඔබට අනාගතයක් හදනවා. ඔබ අනාගතයක් හදාගන්නවා. මට මෙන්න මේකට උත්තරයක් දෙන්න. ඔබගේ මොනෝhari බලාපොරොත්තුවක් තියෙනවද? ඩ්‍රීම් එකක් කියලා කියන්නේ සිහිනයක්. ඔබගේ සිහිනයක් තියෙනවද? තියෙනවද? ඔබ කවදාකවත් දැකලවත් අහලවත් දැනිලවත් දැනගෙනවත් නැති. ඔබට මොකක් හරි සිහිනයක් තියෙනවද සැපය කරගන්න? ඒ සිහිනේ තියෙන ඒවා ඔබ කවදාකවත් දැකලත් නැහැ, අහලත් නැහැ, දැනිලත් නැහැ, දැනගෙනත් නැහැ. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන කරුණු හතරට නොඇටිච්ච බලාපොරොත්තුවක් තියෙනවද ඔබට? ඔබට ගයක් සිහින ගයක් තියෙනවද කවදාකවත් දැකපු නැති? එහෙනම් පිළිවිලි මේ අනාගතේ හදන්නේ කවුද? උපාදාන කරගත්ත නාම රූප නේද? පච්චුප්පන්න මොහොතදී යමක් ගොඩ නැගෙන පිළිවිලි ඔන්න ඔය ගොඩ නැගෙන එකට ආස කළහම ඒකේ තණ්හා කළහම ඒ තැන හා වුණහම මොකද වෙන්නේ? ඒව උපාදාන වෙනවා, ආසන්නයට ඇදිලා එනවා. ආසන්නයට ඇදිලා ආපු ගමන් මොකද වෙන්නේ? අන්න අතීතය ගොඩ නැගිලා ගියා. එහෙනම් යමෙකුට අතීතය ගොඩ නැගිච්ච ගමන් මොකද වෙන්නේ? අන්න ඒක තුලින් ඒ පුද්ගලයා මොකක් හදා ගන්නවද? අනාගතේ හදා ගන්නවා. අනාගත කියලා කියන්නේ කිමුදේ? න ආගත. න ආගත තාම ආවේ නැහැ. තාම ආවේ නැත්නම් කිමුදේ මෙතන තියෙන්නේ මොකක් විතරද? බලාපොරොත්තුවක් විතරයි. එහෙනම් මේ බලාපොරොත්තු හදගෙන තියෙන්නේ මොකකින් ආපේ කියලා? මේ අතීතෙන් ආපේ. අතීතයෙන් නැති කිසිවක් පිටින් ඔබට අනාගතයේ බලාපොරොත්තු විදියට එන්නේ නැහැ. අතීතේ උපාදාන කරගත්තුවම තමයි ආපහු ගිහින් බලාපොරොත්තු හදලා දෙන්නේ තව ටිකක් අලුතෙන් මොනවරි කරගන්න. මේක ඇත්තටම වෙන්නේ කොහේද? අතීතේද වෙන්නේ? අනාගතේද වෙන්නේ? එහෙනම් මෙන්නේ මොකක්ද? කොහේද? පච්චුප්පන්න මොහොතේදී. අන්න ඒක නිසා තමයි තිබෙන සතාගතයන් වහන්සේ රහතන් වහන්සේලා කාලයෙන් සොයත්තයි කියලා කිව්වේ. ඔය කාලයක් නැහැ කියලා කියන්නේ සිංහදෙනි මේ ඔරලෝසු කාලය ගැන නෙමෙයි ඔය කියන්නේ. රහතන් වහන්සේලා වගේ ඇහුවොත් එහේ මෙලාව කීයද ස්වාමීනි කියලා කියයි. ආ මං කාලයක් නැහැ. මට කාලයක් නැහැ. එහෙම කියයි. නෑ උනම් වෙනදා කියයි බලලා. සම්මතේ වෙලාවක් තියෙනවා වෙලාව කියයි බලලා. හැබැයි මෙතන කාල කියන්නේ ඕකට නෙමෙයි. ඔය කාල බෙදන්නේ කොතනින්ද? ඔය අතීත අනාගත කියන කාල දෙක බෙදලා දාන්න තියෙනදී පච්චුප්පන්න මොහොතේදී යමෙක් පච්චුප්පන්න මොහොතට ඇලුම් කරා නම් ආන්ගේ ඇලුම් කිරීම තුළ මොකද වෙන්නේ? අතීතයක් හට ගන්නවා. ඒක මොකද? අතීතයක් හටගත්ත ගමන් ඒ උපාදානික නාම රූප නිසා මේකේ නා අනාගතයක් හටස ගන්නවා. අනාගත කියන්නේ කිව්වේ තනිකරම බලාපොරොත්තු විතරයි. අර මම කිව්වේ අර ළමයාගේ කතාව. දැන් ළමයාගේ බලාපොරොත්තුව පාස් නේද? ගෙදරින් එළියට බහිනකොට ළමයා පාස්. දැන් මේ අනාගත නේද තාම? ඒ ළමයාගේ ප්‍රතිඵලය අනාගතයේ තියෙන එකක් නේද? තාම විභාගේ ලියුවේ නැහැ. අවුද විභාගේ ලියපු ගමන් ලකුණු දෙනවා. විභාගේ ලියලා එළියට එනකොටම ලකුණු හම්බ වෙනවා කියලා. දැන් මෙයාට මේ වෙලාවේ පාස් නේද? එද අනාගතේ තාම පාස්. එන අනාගත බලාපොරොත්තුවක් මේ ඉන්නේ. දැන් මේක ටික ටික එනවා මොකටද? පච්චුප්පන්න මොහොතට. අනාගතේ ටික ටික එනවා පිටුදේ පච්චුප්පන්න මොහොතට. එහෙනම් දැන් අනාගතේ කියන තිහිනමවල වැඩක් තියෙනවා. පච්චුප්පන්න මොහොතට එනවා. පච්චුප්පන්න මොහොතට එතකොට තව එක හේතුවක් එකතු වුණා නේද මගෙන් අර දරුවගේ ජීවිතේ. අර ඒ හේතුවත් එක්කම මොකද උනේ ටිකදෙනි? අර බලාපොරොත්තු වෙලා හිටපු ඵලෙ නෙමෙයි නේද කොට තැගෙන්නේ. එහෙනම් දැන් ගොඩ දෙකලා තියෙන්නේ ඒකට අදාළ ඵලෙ නෙමෙයි. එහෙනම් ඒ මොහොතේදී ටිකදෙනි ගොඩ දෙකින්නේ ඒ මොහොතට අදාළ ඵලෙ නෙමෙයි. ඒ ඵලෙ ගොඩ දෙකින්නේ ඔබ කැමති හින්දාද? මං කැමති හින්දා. එහෙනම් ඒ ඵල ගොඩ දෙකින්නේ ටිකදෙනි ඒ වෙලාවේ තියෙන හේතුන් නිසා නෙමෙයි. එහෙනම් හේතුන් ප්‍රපෝටි ගන්නකින් නම් ටිකදෙනි ඵලයක් හැදෙන්නේ කොච්චර වෙනස්කමක් වෙන්න පුළුවන්ද බලන්න ඔබගේ ජීවිතේ. නිකමල හිතලා බලන්න. ඔය ගත කරන ජීවිත නිකම් පුස් ජීවිත නෙමෙයි කියලා. සමානෙත් එහෙම කිව්වද? ඒක තමයි යථාර්ථය. කවුරු ගත කළත් දිනවලදී පුස් ජීවිත නෙමෙයි බලන්න. මේ ඉන්නවා මේ දුක් ගාලේ කරා. ඇයි? ඔබට බලාපොරොත්තු වෙන්නේ දැන් මෙතන ඉන්න කෙනෙකුට කියන බලා මම තව මා අවුරුදු දෙකකින් මම තට්ටු පහක ගෙයක් ගන්නවා කියන. ඔය ඔක්කොම මොනවද දැන්නේ? කොහේ හරි ගියා. ගියපු එකක් දැක්කා. තට්ටු පහක ලස්සන ගෙයක් දැක්කා. ගෙයක් දැක්ක ගමන් මොකද උනේ? ඔබ ඔය ඉතින් 15 වෙනි යම් නාම රූප කොටසක් තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ඔය නාම රූප ටික දාගත්ත මල්ලක උපාදාන කරගෙන ළඟ තියාගත්තා. දැන් මොකද වෙන්නේ? දැන් ඔන්න ස්ක්‍රීන් එකක් තියෙනවා. මට දැන් සිහින ගියා. මේ මගේ සිහින ගෙදර. දැන් සිහින ගෙදර කියන්නේ මොකද්ද? පච්චුප්පන්නයි. ඒ වෙලාවේ පස්යෙන් උපදින එකද සිහින ගෙදර? නෑ, අනාගතයේ තියෙන සිහින ගෙදර. දැන් ඔය අනාගතයේ තියෙන සිහින ගෙදර හදන්න හදනවා. දැන් ටික ටික ඔක ලඟ වෙනවා. හදාගෙන එනකොට වෙන්නේ යම් මොහොතක නේද ඔබ පච්චුප්පන්න වෙන්නේ. එහෙනම් ඒ වෙනකොට තියෙන හේතු ටික නිසා නේද තියෙන්නේ ඒ වෙලාවේ ප්‍රත්‍යෙන් ඔබ උපදී. එහෙනම් ඕනෙම වෙලාවක දැන් මෙතන අපි මේ සද්ධර්මයේ කතා කරනවා. මේ සද්ධර්මයේ කතා කරන මොහොතේ මෙතනට තියෙන්නේ අලුතෙන් හරි තව එක්කෙනෙක් වැඩිපුර ඇවිල්ලා ඉන්නවනේ. වැඩිපුර එනවා නම් එහෙම. මොකද වෙන්නේ? මේ ස්වභාවය සමහරවිට වෙනස් වෙන්න පුළුවන්. මෙතන ඉන්න කෙනෙක් අඳුන මේ ස්වභාවයේ සාමලින්ම වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් බලන්න හේතු ටික ඔක්කොම ගැළපීලා තියෙනකොට තමයි තියෙන්නේ ඵලයේ කියන එක උදාවේ. දැන් මිනිස්සු අහන්නේ ප්‍රශ්නයක්. එහෙනම් දැන් බුදුහාමුදුරන්ට අඟුලිමාලව කලින් බෙවුනේ නැත්තේ. ඔමහන්නේ මිනිස්සු ප්‍රශ්නේ. එහෙනම් ඔකට දෙන උත්තරේ දැන් උතර තියෙනවා නේද? හේතු ටික ගැළපුණොත් මක් වෙනවද? ඵලෙ උදා වෙනවා. හේතු ටික ගැළපෙනකන් ඉන්න වෙනවා මේක දෙන්න. නැත්නම් ඵලෙ උදා වෙනවද? නැහැ. අපි හේතු ගලප ගන්න හදනවා. අන්න මේ හේතු ගලප ගන්න ක්‍රමයට කියනවා පිටකදී අபிසංකාර වඩනවා කියලා. අபிසංකාර වඩා අපිට පුළුවන් උනන් හේතු එකතු කරන්න. හැබැයි අපි කොච්චර හේතු එකතු කළත් අන්තිමට ඵලෙ හැදෙන්නේ අපි කැමති හින්දද? නැහැ. ඒකට අදාළ හේතු සකස් වෙච්ච නිසා. අන්න ඒක නිසා තමයි කියන්නේ රූප හැදෙන ක්‍රම පහක් තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. උදේ දකින්නේ 25 ලක්ෂණයක් දකින්, වැය දකින්නේ 25 ලක්ෂණයක් දකින්, උදයන්දි දකින්නේ 50 ලක්ෂණයක් දකින්. තථාගත දේශනා. උදයන්ත ඥානය ඇති කරගන්න ක්‍රමවේදය. රූපේ උදා වෙන ආකාර පහක් දේශනා කළා. අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, ආහාර, නිබ්බති ලක්ෂණ නිසා රූප ඇති වෙනවා. කොහේ හරි තැනක තියෙන යම් කිසි රූපයක් දැරිත වෙලා තියෙනවා නම් රූපයක් ඇති වෙලා තියෙනවා නම් අවිද්‍යා තෘෂ්ණා කර්ම ආහාර නිබ්බති ලක්ෂණ නිසා ඇති වෙන්නේ. නැත්නම් ඇති වෙන්නේ නැහැ. අවිද්‍යා තෘෂ්ණා කර්ම ආහාර නිබ්බති ලක්ෂණ නිසා රූප ඇති වෙනවා. එහෙනම් මේකෙදි හේතුන් පටිච්ච සම්භූතන් නෙමෙයිද? අද ඔබට ඒ රූපයක් දැරිත වෙලා තියෙනවා නම් මේ ඔබට පේන ඔන්න හැම රූපයක්ම පිළිතුනේ ඒ හැම රූපයක්ම දැරිත වෙලා තියෙන මොකක් නිසාද? ඔය කියපු හේතු ටික නිසා. අවිද්‍යා තෘෂ්ණා කර්ම ආහාර නිබ්බති ලක්ෂණ නිසා. අවිද්‍යා විරෝධයි නම් සංහා විරෝධයි නම් කර්ම විරෝධයි නම් ආහාර විරෝධයි නම් සිවිති ලෝක විපරිණාම ලක්ෂණයට යනවා. තවදුරටත් විපදීමේ ගති ලක්ෂණෙ තියෙන්නේ නැහැ. ඒවත් දැන් එකම එක දෙයක්වත් මේ ලෝකෙ තියෙන දේ ඔබ කැමති දේ තියන්නත් බෑ, ඉතිරව තියන්නත් බෑ. හේතුන්ගෙන්ම හට ගන්නවා, හේතු තියෙනකම් පවතිනවා, හේතු නැති වෙච්ච එකක් නැති වෙනවා. මේක තමයි ලෝකෙ තමයි. එහෙනම් මේ මොහොත මේ පච්චුප්පන්න මොහොත විතරයි නේද පිඟුද නිසා පච්චුප්පන්න මොහොත විතරයි නේද පවතින්නේ අය හැම එකක්ම පිඟුදනි අපි විසින් හදාගත්තේ වලින් එහෙනම් දැන් අපි හදාගත්තොත් එහෙම පිඟුද නිසි කියන එක මොනවාර සරල විදිහක් කියනවා අපි නිසි කියන දෙයක් හදාගත්තොත් එහෙම නිසි කියලා කියන්නේ පිඟුදනි අපි කැමති විදිහ නේද හොඳට බලන්න නිසි කියන්නේ මොකක්ද කියලා. නෑ ඔබට නිසිදේ ඔබේ යාළුවටත් නිසිද? ඔබට නිසිදේ ඔබගේ ස්වාමි පුරුෂයාට හෝ බිරිඳට නිසිද? ඒ රණ්ඩු වෙන්නේ දෙන්නත් එක. රණ්ඩු වෙන්නේ දෙන්නට නිසි නැති නිසා නේද? එහෙනම් පිළිවෙල නිසි කියලා කියන්නේ තමන්ගේ කැමැත්තකට නේද? එහෙනම් ඔබ හැමතිස්සෙම පිළිවෙලනේ නිසි කියන එකක් හදාගෙන හිටියොත් එහෙම එක්ක ඔබ ඇලෙනවා එක්ක ඔබ ගැටෙනවා නේද ජීවිතේ? එනවා ඔය නිසි කියන එක හදාගන්න එක නෙමෙයිද මොහේ කියන්නේ. සරල භාෂාවෙන් ගන්නකෝ. මහා පාළි ගන්න නැතුව. ඔබ යමක් නිසි කියලා හදාගත්ත ගමන් පිටින් අන්න ඒ වෙලාවේ නේද මොහේ කියන එක මතුවෙලා ඉන්නේ. ඒ මොහේ මතුවෙලා ඉඳි නැති වෙනුනි. දැන් එක්ක ඇලෙනවා. එක්ක ගැටෙනවා. ඕකනේ ජීවිතය හැම තිස්සෙම කරන්නේ. ඔබ ගෙදර යනවා ඔබ කුස්සියට යනකොට පිටින් පිහිය දාලා තියනවා නිකන් මේසේ උඩ. දැන් ඔබ පිළිනවද නැද්ද? ඔබ පිහිය දාන්න වෙනම තැනක් සකස් කරලා තියලා මෙතනින් පිහිය තියන්න ඕනේ කියලා. අන්න ඔබගේ නිසි. පුතා ඔය මේ මොකක් හරි කබල ඉවරලා ඕක දාලා යනවා මොකක් හරි කක් උඩ. දැන් ඔබ පිළිනවද නැද්ද? දැන් පිළිනව. ඇයි ඔබ නිසි කියන එකක් හදාගත්ත නිසා දැන් ඔබ පිළිනව. හැබැයි ඔබට නිසි කියන එකක් තිබුණ නැත්තම් ඔබ හොඳ අවබෝධයක නම් ඉන්නේ පිටින් හේතුන්ගෙන් හට ගන්න හේතු නැතුනොත් නෑ කියලා. ඔබ ආයේ නිසි කියලා මනෝ ගන්නද ජීවිතේ? නෑ ඉතින් ඔබ නිසි කියන එක හිතේ තියෙන එක ඇත්ත නෙමෙයි. මෙන්න මේ දහම් මේ පුංචි කොටම තේරුම් ගන්න. නිසි කියන එක තියෙන හිතේ. ඒක ඇත්ත නෙමෙයි. ඇත්ත කියන්නේ පත්‍යුප්පන්න ස්වභාවය. ඒ වෙලාවේ සත්‍යයෙන් උපදින ස්වභාවය ඇත්ත. නිසි කියන්නේ තමන්ගේ හිතේ තියෙන එක. දැන් වෙලා තියෙන්නේ මොකක්ද? ළමයා මේ දෙවුද පිහිය දාලා. ඕක තමයි පත්‍යුප්පන්න ස්වභාවය. හැබැයි ඔබ හදාගෙන හිටියේ මොකද? නිසි කියන එකක් හදාගන්න. දැන් මොකද වෙන්නේ? ඔබ ඒකත් එක ගැටෙනවා. දැන් ඔබ හොව ගාලා පෙරෙනවා එක දැක්කට පස්සේ. දෙලිලිවිලා ඔබ මොකද කරන්නේ? ඕක අරගෙන ගිහිල්ලා අතනින් එල්ලනවා. එහෙම නැත්නම් කෑග් ගහනවා තමයි. මං කියලා තියනවා නේද මේවා අරගෙන දිනන මෙතින් ගිහින් කියන්න කියලා. ඔන්න කෑග් ගහනවා. නැත්තම් කතා කරන ලොකු පුතේ කතා කරේ. දැන් ඒක එන්නේ නැහැ. දැන් තව දෙලිනවා නේද? ඇයි? ඒ තව නිසක් හදාගන්න. මොකද්ද? මං කතා කරොත් ළමයාට ඇහෙන්නත් ඕනේ, ළමයා ඉන්නත් ඕනේ. ඒ නිසා ඔය නිසින් ඒවා හදා ගන්නවා අපි ඔළුවේ. මේ ඔක්කොම මේකදෙන හිතේ හදාගත්තේ මේ ඇත්ත වශයෙන් පාදිනේ වෙන්නේ. ඒක නිසා තමයි පීඩාකාරී වෙන්නේ ජීවිතේ. ඔබ එහා කාමරේ ඉන්නේ කෙනාට කතා කරද්දී ඔබ හැමතිස්සෙම හිතනවා ඔබ කියපු දේ එයාට ඇහෙන්න ඕනේ කියලා. අර ඔබ නිසි දෙයක් පනව ගන්නවා හැමතිස්සෙම. නිසි කියන එකක්. මම මේ ඔබ කැමති විදිහ එකක් පනව ගන්නවා. ඔබ කොහොමද හරියටම දන්නේ ඒක ඇහුනද කියලා? නිකම්ම හිතන්න ඔබ මෙන්න මේව දේවල් ගන්නවා මේ මේව හරි පරිස්සමෙන් කටයුතු කරන්න තියෙන්නේ. දැන් ඔබට කාට හරි කතා කරන්න ඕනේ. සමන් එන්න ඔන්න කිව්ව පළවෙනියෙන්. දැන් ඒකට ඇහුන්නේ නැහැ. ඇහුන්නේ නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඔබව පෙළෙන්න පටන් ගන්නවා. ඇයි ඒ? නිසි. ඔබගේ නිසි මොකද්ද? මං කිව්වනම් උට හෙන්න ඕනේ. අර බලන්න මොන මෝඩකමක්ද කියලා. ඔබ හැමතිස්සෙම අධිපති ප්‍රශ්නෙන් ඉන්නේ. මං කිව්වනම් උට හෙන්න ඕනේ. අන්න එහෙම එකක් තියෙන්නේ. සමන් එන්න කිව්වා. දැන් ඇහුන්නේ නැහැ. දැන් පෙළිනව වැඩි. දැන් මොකද කියන්නේ? සමන් එනවකෝ. ඒකත් උට ඇහුන්නේ නැහැ. ඒ හොලට ඒක ඇහුන්නේ නැහැ. සමන් වරන්කෝ. අන්න ඒක ඇහුණා. දැන් අර ඒ කොල්ල දැන් හිතන්නේ උට කොහොම කතා කරලා කියලා. නිකන් හිතර බලන්න. දැන් ඒ ළමයා හිතන්නේ ඔබ එයාට කොහොම කතා කරලා කියලා. මහ ද්වේෂයෙන් කතා කරලා කියලා. ඇයි ඒක විතරයි ඇහුන්නේ? එහෙනම් පිටුදෙනි කෙනෙකුට කතා කරද්දී සිය වතාවක් අහලත් ඇහුවේ නැත්නම් 101 වෙනි වතාවක් කරුණා මෛත්‍රියෙම කතා කරන්න. නිසි වේව පනව ගන්න යන්න එපා. නිකන් තරහ වෙනවා මිනිස්සු ඊට පස්සේ. මූමට කතා කරපු විදිය එහෙම හිතන්නේ. ඔබ මෙලිනවද නැද්ද කියලා එයා මූමට. එයාට ඇහුවේ නැන්නේ. එනද මේ නිසි පනව ගන්න හිතන එක නිමෙ නිමෙයි. බලන්න රහතන් වහන්සේ. කිසිම ප්‍රශ්නයක් රහතන් වහන්සේ ඔබගේ නිවෙසට වඩිනවා නැත්නම් රහතන් වහන්සේ උන්වහන්සේ කුටියට වඩිනවා උන්වහන්සේ කුටියට වඩනකොට ඉතල දාලා තියෙන කුටිය මැද්දේ දැන් උන්වහන්සේ දෙලේද උන්වහන්සේ දෙලේද නෑ උන්වහන්සේට හොඳම විදිය මොකද්ද මේ තියෙන විදිය ඒක තමයි උන්වහන්සේගේ ස්වභාවය හොඳම විදිය මොකද්ද මේ වෙලාවේ තියෙන විදිය මේ වෙලාවේ තියෙන විදිය කියන්නේ සිංහලෙන් සත්‍යයෙන් උපදින විදිය නේද එනම් සත්‍යයෙන් උපදින විදිය තමයි හොඳම විදිය වෙන මොනවා කරන්නේ. එන උන්වහන්සේ අරක දැක ගමන් පෙලෙයිද? නෑ. පෙලෙන්නේ නැති නිසා පිටුතුනි උන්වහන්සේට ආයි අභිසංකාර වඩන්න අවශ්‍යතාවයක් ඉන්නේ නෑ. හැබැයි ඔබ කුටියට අතුල් වෙනකොට එහෙම ඔබ දැක්කනම් ඕක මොකද වෙන්නේ? පෙලෙනවා. පෙලිච්ච ගමන් ඉස්සෙල්ලම මනෝ අභිසංකාරයක් වඩනවා කොහොමද? කෝස්තකත් එකට ඉදිර ගන්න කන්නේ ඉදිර දාලා යන්න බෑනේ හරි දැනට. අර අපුන්‍ය අපි සංකාර වැඩිට පටන් ගන්නවා ඕක ගන්න මනෝ පැත්තෙන් ඊට පස්සේ වාචී පැත්තෙන් කෑ ගහනවා කවුද මේක දැම්මේ කෑ ගහනවා එහෙම නැති වුණොත් මොකද කරන්නේ කේන්තියෙන් ගිහින් නඩකෝ ස්ථානගෙන ඉන්නත් ඉතන අරගෙන ඉන්නලා ඊට ගිහින් එළියෙ තියෙන ඒ බලන්න අපි සංකාර වඩපු වැඩි ඇයි එතනින් ඉන්නා එන දැන් මේ තෙලෙන්නේ ඇයි තියෙන්නේ ඔබ නිසි කියලා දෙයක් හදාගත්තේ ඉඳ නේද ඒ නිසි කියන එකක් මනුස්සයා හදාගන්නේ සිංහදුනි මොකක් නිසාද? මේ පටිච්ච සමුප්පාදේ නොදැනීම නිසා නේද? මේ හේතුන්ගෙන් මේ දේවල් හටගන්න බව දන්නේ නැති නිසා නේද? එහෙනම් හේතුන්ගෙන් දේවල් හටගන්නවා නම් සිංහදුනි ආයේ ඔබට නිසි කියලා පනව ගත්තා නම් ඔබ මොඩයි. ඒකට තමයි මෝහය කියලා කිව්වේ. ඒක නිසා තමයි ඔබ ඇලෙන්නේ ගැටෙන්නේ දෙකම දෙන්න. හෙට ඉන්දියාවයි ලංකාවයි මැච් එකක් ගහද්දි අද ඔබ කිව්වොත් එහෙම ඉන්දියාව දිනනවා කියලා. එකෝ බෙහෙත අඬනවා එකෝ බෙහෙත ඉනා වෙනවා නේද එහෙනම් මෝහය තියෙන්නේ මේ මොහොතේ නේද මේ මොහොතේ මෝහයක් උදා කරගත්ත නේද මෝඩකමක් ඇති කරගත්ත නේද නිසි කියන එකක් පනව ගත්තා මෙහෙම වෙනවා මෙන්න මේකයි වෙන්නේ කියන එකක් පනව ගත්තා ඕක වුණොත් හොඳයි නොවුනොත් එහෙම මොකද වෙන්නේ උනත් ඇලෙනවා නැත්නම් කැටෙනවා ඉතින් අවිජ්ජා දෝමනස දෙකම නිවනට බාධායි නිවන් දකින්න හම් වෙන්නේ නැව දෙකම නිසා එහෙනම් පුළුවන් තරම් හුරු වෙන්න තියෙන්නේ අන්නර කීප ක්‍රම වේද මොකද ඔබ විදි පනව ගන්න යන්න එපා ඔබ විදිහක් හදා ගන්න යන්න එපා තියෙන විදිය හොඳම විදිය තමයි මොකද්ද මේ වෙලාවේ තියෙන විදිය සත්‍යයෙන් උපදින විදිය ඒක තමයි හොඳම විදිය එතකොට ඔබ තෙලෙන්නේ නැහැ පොඩ්ඩක්වත් ඔබ පාරේ යනකොට කිහෙල් දෙල්ලක් නැහැලා තියෙනවා පාරේ හොඳම විදිය මොකද්ද ඔය තියෙන විදිය කොළොව විදිහ තියෙන විදිහ නම් පිටුතනින් පිටින් යහන ඔබ ගැටෙන්නේ නැහැ ඇලෙන්නේ නැහැ මොකද ඔබ මුලා වෙලා නැති නිසා මොකද ප්‍රේම ඉවලයි ප්‍රත්‍යයෙන් ඉපදිච්ච විදිහේ තියෙන්නේ මොදි මනුර යනකොට බෝපොල වැල්ල හොගාල දැන් තියෙන හොඳම විදිහ මොකද්ද ඔය කියනවා තියෙන විදිහ ඕක තමයි ඔය විදිහ එනම් පෙරෙන්නේ නැහැ ඔබ හිතුවොත් එහෙම බෝමනුව තියෙන එකේ එක බෝපොලයක්වත් තියෙන්නේ නැහැ වැලි තනාව විතරමයි ඔන්න ඔබ විදිහක් පනව ගන්න ඉතින් මේක ඔබට gedara කරන්න බැරි වෙයි. ගිහි පිරිසට gedara කරන්න බැරි වෙයි. ඉතින් එතකොට මේ රහතන් වහන්සේගේ ස්වභාවය මේ කියන්නේ. රහතන් වහන්සේගේ ස්වභාවය මේක ඔබට කරගන්න බැරි වෙයි සමහර වෙලාවට. gedara ඉඳ බැරි නම් පිටේ හරි කමන්නේ එක කරන්න තියෙන. මොකද රහතන් වහන්සේගේ කිසි දෙයක වර්ණකමක් නැහැ. කිසිම දෙයක වර්ණකමක් නැති නිසා පින්වදෙනේ උන්වහන්සේට මේක මෙසේ දිනියදී මේක මෙසේ දිනියදී මේක මෙසේ දිනියදී කියලා විදියක් නැහැ උන්වහන්සේට. බලන්න මේ මානසිකත්වයේ තියෙන ස්වභාවය. මහා ශ්‍රේෂ්ඨ මානසිකත්වයක් කිසිම දෙලීමක් නැති මානසිකත්වයක්. ඔබ පොඩි තරම් පෙරිනමයක් පෙරිනවද? ඔබගේ දරුවා උඩ තට්ටු මේ වහලෙට නැගලා වහලේ අයිල දෙකේ ඇවිදිනකොට ඔබ පෙළෙනවද නැද්ද? පෙළෙනවද නැද්ද? පෙළෙනවා. එක ආකාරව පෙළෙනවා. මේ කඩට කෑ ගහගන්න බැරි තරම් පෙළෙනවා. මේ මෙතන ඉස්සරහ තියෙන ඔරලෝසුව මම පොඩ්ඩක් තව ගැට්ටට වෙන දීපොත් එහෙම ඔබ පෙළෙනවද නැද්ද තේරෙනවද? ඒ ඔබට නිසි කියලා එකක් තියෙනවා. දැන් දොරක් අරිනවා. අරිනවා අරිනවා ඇරෙන්නේ නැහැ. ඕක බලන් ඉන්න ඔබ පෙරෙනවද නැද්ද? පෙරෙනවා. ඇයි? ඔබගේ නිසක් තියෙනවා හදාගත්ත. යතුරු දැම්ම නම් මක්කේ තෝරන්නේ. දොර ඇරෙන්නේ නැහැ. ඒක ඔබ හදාගත්ත නිසා. නමුත් මේ ප්‍රශ්නේ උපදින්නේ මොකද්ද? දොර හිරෙන්නේ ඇරෙන්නේ නැහැ කොච්චර ඇරියා. නමුත් හිතේ අර නිසි කියන එක හදාගත්ත නිසා අපි මෙතනදී මේ අනිසි වෙනකොට මොකද වෙන්නේ? පෙරෙනවා ඕක ගන්න. මේ දේවල්ගේ ජීවිතය අත්දකින්න බැහැ. මේ ළඟදි මේ මේ ආරණ්‍ය දේවල්ගේ කැලේ ඉන්නකොට කුපි ලාම්පුවක් පත්තු කරනවා. මාතකයේ ඉන්නකො විසුණු වහන්සේ කුපි ලාම්පුවක් පත්තු කරනවා. කුපි ලාම්පුව පත්තු කරන්න තියෙන්නේ අර ඒ මූඩි අරින්න නැතිවද? ඔය මූඩි අරිනවා අරිනවා ඇරෙන්නේ. දැන් මම බලාගෙන උන්වහන්සේ ඒක අරිනවා. දාත්නිටි කකා අරිනවා. ඉතින් මම කියනවා මේ ඉක්මනට ඔත අරිනවා කොහොමද කියන්නේ මාව පෙළෙනවා. ඇයි ඒ? ඒ මාව පෙළෙනවා දැන් ඒ මේක අරිනවා අරිනවා ඇරෙන්නේ. ඇයි මාව පෙළෙන්නේ? මං මිසක් හදාගෙන. මොකද්ද? කැරටුව ඇරෙන්න ඕනේ. මිසක් හදාගෙන. හැබැයි ප්‍රත්‍යයෙන් උපදින විදිය මොකද්ද? මොකද මේ මේ වෙලාවේ ප්‍රත්‍යයෙන් උපදින විදිය මොකද්ද? ඇරෙන්නේ හිර වෙලා. දැන් පෙරිලා පෙරිලා පෙරිලා ඉවස ගන්න බැරි දැන මම මොකද කියන්නේ? කොහෙදද ඔක මං අරින්නේ? ඇයි? දැන් මට ඉවස ගන්න බෑ. ඇයි? පෙරිනවා. දැන් මම මොකද කරන්නේ? දැන් අරිනවා. ඉතින් උන්වහන්සේ අරින්න බැරි එක මම කොහොමද අරින්නේ? හා අරින්න බෑනේ. කියලා පැත්තකින් තියෙනවා. ඔබට ඔක වෙලා නැද්ද සිවිල් වාහනේ මඟ නතර වුණාම? වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැතුව මඟ නතර වෙනවා. දැන් ඔබ දෙපාරක් විතර එන්ජින් එක ස්ටාර්ට් කරන්න බලනවා. බාගෙට ස්ටාර්ට් වෙන්නේ නැතර වෙනවා. ළඟින් යාළුවෝ කියන්නේ නැද්ද? කොහොදියා මම පොඩ්ඩක් try කරන්න බලන්න. ඇයි? අර යතුරු ගහද්දි ගහද්දි තියෙන්නේ නිසි කියන්නේ මොකක්ද? හිතේ තියෙන නිසි මොකක්ද? ස්ටාර්ට් වෙන්න ඕනේ. ඒක තමයි නිසි. නමුත් ප්‍රත්‍යයෙන් උපදින්නේ මොකක්ද? මේ වෙලාවේ ප්‍රත්‍යයෙන් උපදින්නේ ඔබගේ නිසි නෙමෙයි. ප්‍රත්‍යයෙන් උපදින්නේ ඒකට අදාළ හේතු තියෙනකොට ඒක විතරයි. බලනකොට වයර් එකක් ඇදිලා. ඔහොම නෙමෙයි ඔබ. යදරු ෆයින් ගහලා මේ මේ ගැව්වා. මේක නෑ. ඇයි? ඒක සාධාරණ හේතුවක් නෑ. මේ කොච්චර ගැව්වත් එහෙමදිනේ ඔබට කොච්චර මිසි වුණා. ඔබ මට හොඳට මතකයි එක තැනකදී. අපි පස් දෙනෙක් උත්සාහ කරලා වාහනයක් උත්සාහ කරා. මං ගිහිකාද. පස් දෙනෙක් උත්සාහ කරලා වාහනේ ස්ටාර්ට් කරා. එක්කෙනෙක් ගහනවා. ස්ටාර්ට් වෙන්නේ නෑ. දැන් පෙරේනවා අනිත් එක්කෙනා. පෙරේ දෙන්නම මොකද කියන්නේ? කොහේද මම බලන්නම්. ගත්තා. ඉතින් අර ගත්තාම දැන් අරය කරපු එකට පොඩි වෙනසක් කරන්නෙත් නැහැ. ඒක නිසා මොකද කරන්නේ? ඔය කොහෙන් හරි තව කෑල්ලක් එහෙට මෙහෙට කරලා දැන් අනේ අරගෙන ගහනවා. දැන් ඒකත් ස්ටාර්ට් වෙන දෙනවා අනිත් එක්කෙනා පිළිනව ඊළඟට. එයාට ඒක මොකද මම කරන්නේ? දැන් අන්තිමට පස් දෙනෙක් උත්සාහ කරනවා. පස් දෙනෙක්ම මේක ගහලා ගහලා ගහලා බෑ. ඊට පස්සේ කෝල් කළා කාර්මිකයෙකුට එන්න කියලා. ඒක ඇවිල්ලා බොනට් එක ඇරලා ආ මේ වයර් එක ගැලවිලානේ. ඒක වයර් එක ඇදුවා. ආ දැන් ගහන්නකෝ ඔන්න ස්ටාර්. එහෙනම් මේක අපි බලන්න කර ප්‍රශ්නේ මේ හැදිලා තියෙන්නේ. ඒක හේතුවක් නැතිවීම තුර පින්වදෙනි මම කොච්චර කැමති වුණත් ඔබ කොච්චර කැමති වුණත් හේතුව නැත්තම් ඵලය හදන්න පුළුවන්ද? එහෙනම් දැන් මිසි කියන එක පණව ගත්ත ගමන් පින්වදෙනි ඔබගේ ජීවිත නිකන් තෙලෙනවනේ. ඒ ඔන්න ඒ ස්වභාවයෙන් යුක්තයි පින්වදෙනි මේ ජීවිතය කියන්නේ. හැම මොහොතක්ම ඔන්න ඒ ස්වභාවයෙන් යුක්තයි. ඔබ නිසි කියන එකක් හදාගත්තා නම් ඔබ එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. ඔය දෙක තමයි ජීවිතේ උරුම කරගෙන ඉන්නේ. මොකද නිසි කියන හදාගන්නේ මුලාව නිසා. එහෙනම් මුලාවේ නිසා මොකද වෙන්නේ? සීගතුනි එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. ඔන්න ඔබ තමයි ජීවිතේ ස්වභාවය. ඇලීමෙන් ගැටීමෙන් නිදහස් වෙලා ඉන්නවා සීගතුනි. ඔය කියන මුලාවෙන් නිදහස් වෙන්න ඕන. හේතුන්ගෙන් හැදෙන ඇති හොදාකාරව දකින්න තිබෙන හේතුන්ගෙන් හැදෙනව නම් දෙයක් කවර කවදාක්වත් ඒක ඔබ කැමති විදිහටවත් ඔබ වශයෙන්වත් ස්ථිරවවත් තියාගන්න බෑ. ඔබගේ නිස හැදෙන්නේ ඔබගේ හිතේ නිසා ලෝකේ නෙමෙයි. එහෙනම් හිතේ නිස හදාගත්තේ අය ලෝකෙ දිපෙන්න පටන් ගන්න. ඒක හරියට තියෙන්නේ හීන ලෝකයයි සැබෑ ලෝකයයි වගේ. තීන ලෝකයේ දෙයක් හදාගත්ත කෙනා සැබෑ ලෝකෙට ආවම මොකද වෙන්නේ? පෙළෙනවා ඊට පස්සේ. මොකද සැබෑ ලෝකෙ හැදෙන්නේ හේතුන්ගෙන්. තීන ලෝකෙ හදාගන්නේ උපාදාන කරගත්ත නාම රූප වලින්. එහෙනම් ඔබට පුළුවන් 1000ක් බලාපොරොත්තු තියාගන්න 1000ක් බලාපොරොත්තු තියාගෙන පෙළෙන්න. හොඳට බලන්න ඔය කියපු කරුණ. දැන් මේවා මේ මහ ගැඹුරක් මෙන්න ඉන්නේ කතා කරන්නේ. තමන්ගේ ජීවිත අත්දැකීම් මේ කතා කරන්නේ. තමන් හොඳටම පෙළෙන ස්වභාවය තමන් දකිනවා. ඒ වගේම දිනෙදි ඔබේ තව පැත්තක් තියෙනවා. ඔය පෙළීම. පෙළීම කියන එක හටගත්ත ගමන් පින්වතුනි ඔය පෙළීමෙන් ඔබට නිදහස් වෙන්න අවශ්‍ය වෙනවා. පෙළීමෙන් නිදහස් වෙන්න අවශ්‍ය වෙනකොට ඔබ මොකද කරන්නේ? අභිසංකාර වඩනවා. රහතන් වහන්සේ පෙළෙන්නේ නැති නිසා උන්වහන්සේට අභිසංකාර වැඩිීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒකයි සිංහදී රහතන් වහන්සේ අභිසංකාර වඩන්නේ නැත්තේ. විසංකාර ගතං චිත්තං සංහානං කය මජ්ජගාති කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ ඒක උන්වහන්සේට අභිසංකාර වඩන්නේ. පුඤ්ඤාභිසංකාර අපුඤ්ඤාභිසංකාර වඩන්නේ නැහැ. ඇයි උන්වහන්සේ තේරෙන්නේ නැහැ? යමෙක් පෙරුණොත් විතරයි සිංහදෙනි අභිසංකාර වැඩෙන්නේ. පෙරෙන්නේ නැත්නම් අභිසංකාර වඩන්නේ නැහැ උන්වහන්සේ. වැඩෙන්නේ නැහැ. ඒක ඒක ධර්මතාවයයි. පෙරුණොත් විතරයි අභිසංකාර වැඩෙන්නේ. එන උන්වහන්සේලා අවිද්‍යාව ප්‍රහාණය කළාට පස්සේ සිංහදෙනි අවිද්‍යාව ප්‍රහාණය තුල සංහා ප්‍රහාණය තුල උන්වහන්සේලාට අර පෙළීම කියන එක හටගන්නේ. ඒ ලෝකෙ කිසිදයක් වටින කමක් නැහැ. කවුද සිංහදෙනි මේ පෙළීම ගෙනත් දුන්නේ? ඔය යමක් නිසි කියලා ඇති කළේ කවුද? කවුද මේ නිසි කියන එක ඇති කරන්නේ? අසත්පුරුෂය. අසත්පුරුෂයා පිළිත් තමයි දිනෙදී ඔබට දෘෂ්ටි දෙන්නේ. දෘෂ්ටි කියන જાතියක් තියෙන්නේ. දෘෂ්ටිය දෙනවා. දෘෂ්ටිය දීපු ගමන් මොකද වෙන්නේ? දැන් අපි හිතමු රූප නිසා ඔබ පෙළෙන හැටි පෙන්වන්න බලන්න. හොඳට බලමු දිනෙදී රූපයක් නිසා ඔබ පෙළෙන හැටි. දැන් ඔබ රූප නිසා පිළිනව, වේදනා නිසා පිළිනව, සංඥා නිසා පිළිනව, සංකාර නිසා පිළිනව, විඥාන නිසා පිළිනව. ඔය පිළීමේ නිදහස් කරගන්න ඔය පහම නිසා අභිසංකාර වන්න. ඒක හේ තථාගතයන් වහන්සේ දේශනා කරේ සංගතං අභිසංකරොන්ති इति භික්ඛවේ තත්මා සංකාරාති මුච්චති. ඉතින් ඔබ මා ගැඹුරට මං කියන්න ඕනේ නෑ මේ විදිහේ සරලව ගන්න පුළුවන් විදිහේ. ඔය පහ නිසාම එකාකාරව ඔබ පිළිනව. ඔය පහ එකාකාරව පෙරෙද්දී කිව්වොත් දැන් රූපය කියන එක නිසා පෙරෙන විදිහක් බලමු නිකන්. රූප නිසා පෙරෙන හැටි. ඇහැට තියෙන රූප නිසා පෙරෙන හැටි. ඔන්න දැන් අපි හිතමු කහාද බඳින වයස දරුවෙක් කියන කොල්ලෙක්. මේ කොල්ලන්ට අම්මා කියනවා පුතේ හෙට අපි කෙල්ලෙන් බලන්න යනවා. සුදුම සුදුයි පුතේ ඉති රූපේ වගේ. දැන් විස්තර කියනවා. දැන් මේ දෙන්නේ මොකක්ද අම්මා? අම්මා දෙනවා ලොකු දෘෂ්ටියක්. දැන් මේක අර අහන වචනයක් වචනයක් නෑ. අර තේරෙනවද නැද්ද? තේරෙනවා. මොකටද තේරෙන්නේ? මේ රූපේ දකින්නද? දැන් රූපේ තර මුලින් දෘෂ්ටියක් ආවා. දෘෂ්ටිය ආව නැත්තම් ප්‍රශ්නයක් නෑ. මෙච්චර වෙලා හොඳට හිටපු කොල්ලා. දැන් මේ හරි දැන් ඕක අම්මා කියන්න කලින් පුතේ අපි හෙට ගෙල්ලෙන් බලන්න යනවා කියන්න කලින් ඒක පෙරුණද? නෑ. අගේට හිටපු කොල්ලා. දැන් මොකද කලේ? පුතේ අපි හෙට ගෙල්ලෙන් බලන්න යනවා. ඔන්න දැන් ටිකක් පෙරුණා. මොන වගේද? මොන වගේ දම්ම කියදද? සුදුම සුදුයි පුතේ පටන් ගත්තා. කොණ්ඩෙ දිගයි පුතේ පටන් ගත්තා. ඇහි බැම මෙහෙමයි පුතේ. එක එක જાතියේ කියන්න පටන් ගත්තා. දැන් එක එක જાතියේ කියන්න කියන්න කියන්න කියන්න මෙයාට මොකද වෙන්නේ මේ? දැන් පෙරෙනවා හොගා. අම්මේ පොඩුවට නැද්ද? ඔන්න අම්මේ පොඩුවට නැද්ද? ඇව්වා. නැද්ද? නෑ මේ පුතේ ෆොටෝ එක. ආයෙ පෙරෙනවා. Facebook එකේ නැද්ද? ආ Facebook එකේ නැහැ ඇති. දැන් මේ බලන්න අභිසංකාර වඩන වැඩිල්ල මේ දරුවා මේකෙන් නිදහස් වෙන. මෙච්චර වෙලා නිදහස් හිටපු දරුවා දැන් පෙළිලා පෙළිලා පෙළිලා දැන් අභිසංකාර වඩන කොහොමද මේකෙන් නිදහස් වෙන්නේ? මොකක්ද මේ නම්? අනෝජා. නැහැ ඒක අනෝජා කියලා. අනෝජන 300ක් විතර එනවා Facebook එකේ. දැන් මොකද කරන්නේ? දැන් තෙලෙනවා හොගාලා. ඇයි? අම්මේ මුණ අනෝජයට පොඩ්ඩක් ඉන්නකෝ ඉන්නකෝ ඉන්නකෝ බලන්නකෝ. කී කී දැන් මොකද වෙන්නේ? මේ පෙදීමෙන් නිදහස් වෙන්නේ. දැන් හොයා ගන්න නෑ. දැන් තවත් තෙලෙනවා. අම්මලා අගේට ගිහින් නිදි. දැන් මේක ඇන්නේ ඉඳගෙන තෙලෙනවා. ඔබට මතක නැද්ද සිංහල අර අපි ට්‍රිප් යන්න පොඩි කාලේ හෙට ට්‍රිප් එකක් යනකොට අද නිින්ද ගියේ නැත්තේ ඇයි? ඔය තෙලීම නිින්දා. සිංහල කතාගත දහම බැරි දේ ඔය කියන දේනේ ඔය. මුළු ජීවිත කාලෙම අපි අන්තිමට තෙලිනනේ සිංහල මේ තියෙන්නේ. ඒ තෙලීම නිසා අපි සංකාර කරලා ඕකට ආස්වාද වෙලා ඔය ආස්වාදෙට ඇදින සංසාරයන්නේ ඒක තමයි මේ ජීවිතය කියලා කියන්නේ. ඉතින් මේක හරියට අවබෝධ වෙච්ච අය බැවිලා පැවිදි වෙන එක අහන්න දෙයක්ද තින්නේ? එන මේ මට මායා තියෙනවද? මම කරන්නේ මගේ සාස්ත්‍රුන් වහන්සේ ලෝකෙට දීපු දේ ටිකක් තව සරල කරලා ඔබට කියලා දෙන්නේ. ඉතින් ඕක ඇහුවට පස්සේ තරුණයෝ ඇවිල්ලා පැවිදි වෙනවා. මම මොනව කරන්නද? මං කාවක් පැවිදි කරන්නේ නැහැ. මේ මහා යතිවරයෝ ඉන්නවා. ඒකට සුසුකන් ලවක මේ මහා උත්සමයේ පැවිදි කරනවා අය. පැවිදි කළා ගුරු හරුකන් දින ඒ අය මේ තමන්ගේ බව ගමන කෙලවර කරගන්න. මම මොකද කරන්නේ? මම කරන්නේ දහම දෙන එක විතරයි. ඉතින් මේ දහම වැරදි නම් ගන්න එපා. හරි නම් ගන්න. මං ගාව කණින් ඇදගෙන ඇවිත් එහෙම වැඩි කරලා තියෙනවා. මේ ධර්මයේ අහගෙන ඉන්නකොට සිංහදුවේ සමහර පවුල් තියෙනවා සද්ධර්මය අහන මුළු පවුලම එකතු වෙනවා. අම්මයි තාත්තයි දුවයි පුතයි හතර දෙනාම අහන ධර්මය. ඔබ හිතන්නේ එපා කියලා මේ සද්ධර්මය අහන්න නැති කිරිස් ලංකාවේ ඉන්නවා කියලා. ඔබට සමහරට දකින්න හම්බේ කටින්ක කාර්යය. මට නම් වැඩිපුර දකින්න හම් වෙලා තියෙන මේ ධර්මය අහන කිරිස්. මං හරි වාසනාවන්තයි එහෙනම් ඒ ඇති. 90%ක් මම ආශ්‍රය කරන පිළි 90%ක් මේ 95ක් මම ආශ්‍රය කරපු පිළිත් ඉන්නවා නම් පිළිදෙඩි බොහොම ධර්මදර පිළිත්. අපි ධර්මයේ කතා කරන්නේ හැමතිස්සෙ. අපි ගෙදරකට ගත්තා ධර්මයේ කතා කරන්නේ. ඕක දුක කතා කරන්නේ නැහැ. මම එංගලන්තෙ ඉන්න කාලේ මාව ගෙදරකට ගෙන්න ගන්නවා මේ ඒ කාලේ ඉතින් මල්ලි කියලා කියන්නේ මල්ලි එන්නකොට පොඩ්ඩක් අපි ගෙවල් පැත්තේ ඉන්නවා. උදේ 3 වෙනකම් මම හරියට ධර්මයේ කතා කරනවා. පුදුම ආස්වාදයි. සද්ධර්මයේ කතාගල දහම අපි මේ විනය වෙනව පුළුවන් තරම්. ඉතින් එහෙම කවුරු තියෙනව අපි කියන්නේ එහෙම මේ සද්ධර්මයේ අහනකොට මේක තේරුණාට පස්සේ ඒ මොකද ඒ හතර දෙනා කතා වෙන්නේ. ධර්මයේ කතා කියනදී මේක මොන හරියක්ද මේක මේ අතහැරලා දාන ඕන එකක් නෙමෙයි. මේක අල්ලගෙන ගිනියම් පායි දකින්නට වඩා හොඳ නැද්ද මේක අතහැරලා දාලා නිවන් දකින්න කියලා ඔන්න හතර දෙනාම ඉන්න පැවිදි වෙන්න යනවා. කාන්තාව දෙන්න ගිහිල්ලා මෙහෙණි ආරාමයක පැවිදි වෙනවා. හිරිමි දෙන්න ඇවිල්ලා හාමුදුරුවෝ ගාව පැවිදි වෙනවා. ඒගොල්ලන්ගේ මොන හරි දේපොළක් තියෙනවා නම් ටිකක් අම්මලට දෙනවා ටිකක් තාත්තලට දෙනවා ටිකක් සහෝදරින්ට දෙනවා ටිකක් සාදරයට දෙනවා මට දෙනවෙ මොකු? මේ මට ඇගෙන දෙන්නේ කල් හරි නෑ ඒකට. මට නම් මොකුත් දෙන්නේ නෑ කවුරුත්. මට දීලා තියෙනවා එකම එක දෙයක් මේ තුන් කීවරේ පාත්‍රේ. මට ඔය හොඳට ඕම ඇති. පාත්‍රේ තමයි අවුරුදු 10කට ඇති කවුරුත් හොරගන් ගන්නේ නැත්තම්. මට ඊළවල දෙයක් අවශ්‍ය නෑ. මේ තව දවස් දෙකේ මං ඉන්නේ මං ගැටේ යනවා අය. මම බැලෙන්නේ නිවන් දකින්න දෙන්නේ. මට අනුන්ගේ හරක් බල බල ඉන්න බෑ. මම දහම දෙන්න. සතියකට සැරයක් ඇවිදින දහම කතා කරන්න කොහෙද? මේ මහ යතිවරේ ඉන්න ඔබ වෙනුවෙන්ම කැප වෙච්ච. උන්වහන්සේට මහ පූජනීය. මොකද උන්වහන්සේට ඔබ ඔබලව අතර ගන්න බෑ. මොකද උන්වහන්සේට මං වගේ වුණොත් එහෙම. ආත්මార్థකාමී වුණොත් එහෙම. ඔබ ඔක්කොම මහා අපරාධයක් කරගන්න. උන්වහන්සේ ඔබ නිසා උන්වහන්සේ ලීල වෙලා ඉන්නවා. ඔබට මිහිත වෙන්න ඕන නිසා. මම තව දවසක ඒකම ගැනීම කැදී. ආයි හපිකර සරයක් ආව කොහේ හරි නැති අන්තර්ජාලයෙන් බනහන්. මාව දැකලා බනහන්න දෙක දෙකක් නෑ. දේශනා 50කට කිත් වෙන ඉල්ලලා තියෙනවා. මං අහගෙන අපේ මහත්ය කෙන ගමන් කියනවා දැන් අපේ හාමුදුරුවන්ගේ අනුරූ හතරක්වත් හදන්න ඕනේ කියලා මේ ටික දෙන්න. ආමියගෙම දේශනා 5කට 6කට වඩා ඉල්ලලා තියෙනවා. ඉතින් ඕක දෙන්න මෙතනින් උතුණිම. ඇයි? අද මේ නිදහසේ බණ කියන්නේ මේ උත්තරිය කරපු වැඩේ හින්දා. ඒ අය මමතක වෙන්නේ නැහැ මට ජීවිත කාලෙ. බණ කියලා ඉවර වෙන හැම මොහොතකම පින්වතුනි ඒ අයට පින්නෝදී මං ආන්තර නැහැ දේශනාව. අද හතරන ගැලේට ගිහිල්ලා මම බණ භාවනා කටයුතු කරන් ඉන්නේ කවුද හින්දා? ඒ පිරිසක් කරපු යුද්ධයක් හින්දා නේ. ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරගත්ත හින්දා නේ. බුද්ධ ශාසනයක් අතර ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා තමයි මේ කියන්නේ එයාට විශේෂයෙන් බින්දෙන්නේ. අන්තිම සොල්දාදුවත්. අභම් මේ තැනක ඉන්න අන්තිම සොල්දාදුවත් නික්මෙනකම් සිංහදෙනි අපි තින්දෙන්න ඕනේ මේ පිරිසට. මහා දෙයක් අපිට කරලා දීලා තියෙන්නේ මේ සම්බුද්ධ ශාසනය රැකගන්න. නැත්තම් ත්‍රිපිටක පරිශීලනය නෙමෙයි ජීවිතේ කෑලි කුඩු වෙන්නේ. ඉතින් එයාට දෙන්න ඕනේ. ඉතින් දෙනවා ඉතල සතියකට එක ගාන දෙනවා ඊළඟට දෙන්නේ නැහැ. එහෙම උනොත් මං අන්තිමට කවුරු වෙනවද? අනුන්ගේ හරක් බලන ගොපල්ලා වගේ වෙනවා. අනුන්ගේ හරක් බලන ගොපල්ලාගේ ස්වභාවය මොකක්ද? අන්තිමට මං බණ කිය කියයි. ඉතින් මට ඉන්න දැනුත් නැහැ. මගේ කියලා විහාරස්ථාන තියෙනවද කොහෙවත්? එහෙම නැහැ. එහෙනම් මට මෙහෙම දෙයක් පවත්වන්න ඕන කියන එකක් නැහැ බිමුත්. එහෙම දෙන්නේ මං ඉන්නේ. මං ඉන්නේ මෙතන. ඒකයි මංගේ මට වඩා මේ උත්තරේ මහ ශ්‍රේෂ්ඨයි. තමන්ගේ ජීවිතේ තමන්ගේ වටින දේ ඔබ වෙනුවෙන් කැප කරලා තියෙනවා. ඉතින් මම යනවා. සමහර විටන් ඉන්නවා පිවිතුනේ මම මේව අල්ල ගන්නවා කියලා. සමහර විටන් ඉන්නවා මිනිස්සු පැවිදි වෙනවට පස්සේ ඒ දේවල මට දෙනවා කියලා. මට දීලා තියෙනවා දේවල මේ තියෙන. ඊළ පාත්‍රයෙන් බලන්නකො. පාත්‍රය ඇතුලේ තියෙන අනිත් සිවුරු රෝල් කරලා දාලා වුරුදුව තියෙනවා ප්‍රේතරේ තියෙනවා පාත්‍රේ ලැහුවා තලිකට දාගත්තා මං ගියා තමයි ඉංගලන්තේ ඉන්නකොට සිවිතුනි ගෙදරකින් ගෙදරකට මාරු වෙනකොට ලොරි දෙකක බඩු අරන් යනවා දැන් ගෙදරකින් ගෙදරකට පාත්‍රය මාරු වෙන්නේ කොහොමද කුටියකින් කුටියකට කොහේ මාරු වෙනකොට පාත්‍රය අරගත්තා ගියා මේ මම කියන්නේ කෙනෙක් නෙවෙයි ඒක නිසා ඔබට මොන જાතියෙන් ඒව එනවද කියලා මන් දන්නේ නැහැ. පිළිද විවිධ දේවල් අපි ගැන කතා වෙන වෙලාවට මම කියවනේ අසත්පුරුෂයව හැමතිස්සෙම කරන්නේ තියෙන්නේ තව කෙනෙක්ව විනාශයටපත් කරන්නේ. ඒක ඉතින් මට කරන්න දෙයක් නැහැ. හැබැයි මම ලකින එක දෙයක් තියෙනවා ප්‍රත්‍යයෙන් උපදින දේ. එච්චර. මං හිතන් හිටියොත් එහෙම මට කවුරු හරි නින්දා කරයි කියලා ඒක මං හිතන් හිටින්න නෙමෙයි නින්දා කරන්නේ මං හිතන් හිටින්න නෙමෙයි නින්දා නොකරන්නේ. හේතු ටික තිබුණොත් නින්දා කරයි හේතු ටික නැති වුණොත් නින්දා නොකරයි. ඒක නිසා අපි මොකද මට ඕවත් එක දෙන්න වෙලාවක් නැහැ. මට තියෙනවා මහ යුද්ධයක් කරන්න තියෙන්නේ ඒ මාර යුද්ධය. මට ඕනේ මාර යුද්ධය කරගන්න. මට ඕනේ පුළුවන් තරම් මේ ධර්ම අවබෝධ කරගෙන තියෙන්නේ මං ආපු කර්තව්‍ය ඉෂ්ට කරගන්න. ඒ උදෙසා තමයි මං සටන් වෙන්නේ. ඒක නිසා මට කාර්යයක්වත් වෙන කතාවක් නැහැ. මට නම් කියන්නේ නිදහසේ ඉඳ දෙන්න කියලා විතරයි. මගේ නිදහසේ ඉන්න දෙන්න කියන්නේ මට ද්වේෂයේ වපුරන අයගේ නෙමෙයි. විදේශයෙන් ඔබගේ. මම ඔබට හැමදාම කියන දෙයක් තියෙනවා. සංඝ රත්නයයි අපි සීල දෙනවා. මාව උපාදාන කරගන්න එපා. ධර්මය අහන්න මාව පැත්තකට ගන්න. ධර්මය ගන්න මාව පැත්තකට ගන්න. ඔබ සීල කර පූජා කරන හැම මොහොතකම මම කියලා තියෙන්නේ මොකද්ද? සංඝයා වහන්සේ සිහිපත් කරලා පිරිකර පූජ කරන්න අත ගහල බාර ගන්නම් ඒ උත්තම සංඝයා වහන්සේ වෙනුවෙන්. හැබැයි එකම නූල් පොටක් කර මම යනකොට අරන් යයි. මට ලැබෙන්න ඕනේ ලැබෙද ඉවරයි. තුන් සිවුරයි පාත්‍රේ මට ලැබෙද ඉවරයි. තුන් සිවුරනු ඒ මට යැගෙන්න ඕනේ ප්‍රමාණය ලැබෙන්න තියෙනවා. මට ඒ හොඳම උමැන්න තියෙනවා. මට ඒ කැලේ ගල් ගුහාවක් තියෙනවා. ඔළු ඉහ කියන්න කොටයක් තියෙනවා. ඒ හොඳකම ඇති මට. ඒකයි මම ඔබට කියන්නේ. මාවත් දැත්තකින් අතාරින්න. මේ ඉස්සරහින් ඉඳගෙන ඇසුරු කරන්න. සංගරත්නේ සංගරත්නේමයි. කොහොම කළත් සංගරත්නේ. එහෙනම් උන්වහන්සේට කරන බුදු පූජා ඔක්කොම කරන්න. මාව කියලා වෙනම උපාදාන කරගන්න යන්න එපා. විශේෂයක් තියෙන සිංහදුනි මට බල ටිකක් කියන්න පුළුවන්. තම නිරන්තරයෙන්ම ත්‍රිපිටක පරිසින්නේ ඉන්න නිසා ඔබට යම් දහමක් වැඩිපුර කතා කරන්න පුළුවන්. මට වඩා හොඳට දහම් කතා කරන උත්තරය තමයි මේ ඉන්නේ. ඒ වුණ හොඳට වැඩ වැඩි. පන්සලක් තියෙනවා. දැන් අපි මේ නාරද නායක හම්බුවා. කොච්චර වැඩ තියෙනවා. හැබැයි මම උන්වහන්සේගේ ඉල්ලීමක් කළා. මම ප්‍රසිද්ධියට ඉල්ලීමක් කළා. ස්වාමීනි දැන් ඇති. දැන් මාත් එක්ක වැඩිම කැටේට. උන්වහන්සේ වැඩියොත් එහෙනම් මොකද වෙන්නේ? ඉතින් මේ ගම ඉවරයි ඊට පස්සේ. ඉතින් බලන්න මොන තරම් කැපකිරීමක්ද කියන්නේ. ඒකයි මම කියන්නේ මට වඩා හරි ශ්‍රේෂ්ඨයි මේ හැම උත්තරමින් මං ආත්මార్థකාමී ධර්මයයෝයි කියලා වැඩසටහනක් පිවිදෙදි මට මේ ඇති කරන්න ඕනි උනේ නැහැ ඒවත් ඔබ දැනගන්න මට කොහෙවත් මුදුන වෙන්න අවශ්‍යතාවයක් නැහැ ඒක නිසා මොකද මම නිවන් දකින්න යන කෙනෙක් මුදුන වෙන්න මං පරදිනවා සාරිපුත්‍රයන් වහන්සේ පයපිස්නම් 20ක් තේ ඉන්නේ උන්වහන්සේ පාපී සිඳැති මං කොහොමද පිළිගන්නේ ඊට වඩා උදින් ඉන්නේ මට මහා ලැජ්ජයි මේ වෙලාවට ඒක නිසා තමයි පිළිගන්නේ හැම කිසිම උත්සාහ කරන්නේ පොළොවට සමම් වෙන්න මහ පොළොවට සමම් වෙන්න පාපීස්සට සමම් වෙන්න හැම උත්මේම උතුම් මම පල්ලේ හැරි හැමෝම එක මම දෙක. තවත් හරි දෙක ඕන නම් මං තුන. තාත් හරි තුන ඕන නම් මං හතර. මම 45ම පස්සේ ගියේ. ධර්මයේ යොබයි කියලා පටන් ගත්ත ඉතිංගදනේ ඔබට ධර්මයේ දෙන්න නිසා සංවිධාන හදාගන්න නෙමෙයි. ඊට පස්සේ පස්සේ ඉතිංගදනේ ලක්ෂ 30ක් විතර පිරිස එකතු වුණා මේක. මේ සද්ධර්මයේ ශ්‍රවණයක එකේ කියලා මම ඔබට හැමදාම කියලා තියෙනවා ධර්මයේ යොබයි නායක හඳුනනද මං ලොකු හඳුනනද මං ඕව නැහැ මම ඔබට කියලාම ඒවා පටන් ගත්තේ ඔබට ස්ථානයක් හදලා දෙන්නම් ඇවිදින්න බල භාවනා කරන්න හතර දෙනින් වඩින මහා සංඝරත්නයේ ඔබ තිරු දෙනා එකතු වෙලා ස්ථානයක් හදන්න හදලා කුටි හතර ඒ උත්තමයන් වහන්සේලාට ප්‍රත්‍ය පාදුකම් සලසන්න නිවන් දකින්න තව දෙල්ලිමක් හදාගෙන මොකද වහිනව මත්තට තෙමිනවා ඒක නිසා ඉදිරිමක් හදන්නේ තව දෙල්ලිමක් හදාගෙන ඒක ඇතුළට වෙලා ඔබ බණ භාවනා කටයුතු කරන්න එතකොට අර උත්තුමේ ඇවිදලා ඔබට උදව් උපකාර කරයි භාවනාව මෙහෙමයි සතියක් ගිහින් ඉඳගෙන ඔබට නැවතිලා ඉඳගෙන මේ සත්‍ය පහසුකම් ඔබ ඒ උත්තුමයන්ට සලසලා ඔබට පුළුවන් එතන ඉඳගෙන වැඩ කටයුතු කරගන්න අන්න එහෙම පොරොන්දුක් විතර තමයි තියෙන්නේ මම කිව්වේ එහෙනම් කරන්න ඔය එකක්වත් මං කරන්නේ නෙමෙයි රටවල් 44ක සිංහල බෞද්ධ ප්‍රජාව කරන්නේ තියෙන මේ දේවල් මගේ අතිරික්ත ධනයක් තිබුණා මම ඒක දුන්නා සාධනෙට ඒවලු මට කියන්න දෙයක් නැහැ අපි රටරටවල හිටපු නිසා තියෙන්නේ විශාල ධනයක් අපි ගාව තිබුණා ලංකාවේ සංදිවට මේ සම්බන්ධයෙන් ඒව දුන්නා සාධනෙට දුන්න තමයි ආයි මොනවද වෙන්නේ මට හොයන්න ඕනේ නැහැ මම ওই ස්ථානේ ඉන්නේවත් නැහැ අපිගෙන හරයක් ගන්නවා කිව්වේ. ඇයිද බල ටිකක් කියන්නේ? හතර දෙසින් වලින් මහා සංඝරත්න කියන්නේ මන්නේ අසත් පුරුෂයන්ට මොනව තේරෙනවද කියලා මට තේරෙන්නේ නැහැ. තව බලන්න සතියක් වම්ම අවතන ඉඳින්ද කියලා ගිහිල්ලා බලන්න. ඔය ආරාම විහාර හදන මුන්නහන්සේට වැඩ වාසය කරනවා. තව ඕනි තරන්නේ අදත් ආරාමයක් පූජා කළා. ලංකාවේ ප්‍රසිද්ධ අමාත්‍යාංශක අධ්‍යක්ෂක ජනරාල්වරියා මේ ඉස්සෙල්ල ගිහිල්ලා මම කරපු දේශනාවේදී ආරාමයක් පූජා කළා. කාටද මටද? නෑ හතර දෙනකින් වැඩිම මහ සංඝරත්නය. එතුමිය කිව්වා දැන් කුටි දෙකක් හදලා කුටියක් හදලා මම ගිහිල්ලා බැලුවා. හාමුදුරුව තුන්වමකට වැඩි ඉන්න පුළුවන් කුටියක් හදලා තියෙනවා. තව කුටි ටිකක් හදන්නම් කිව්වා. භාවනා මධ්‍යස්ථාන පන්සල් නෙමෙයි. යන්නේ ඉඳලා භාවනා කරගන්න. භාවනා කරලා නිවන් දකින්න. ඉතින් මම බණ කියපු පන්සලේ මහා උත්තමයන් වහන්සේට ඉතින් මට මහා හම්බුන්නේ නැහැ උන්වහන්සේ වත් පවාරණය වෙන්න ගිහිල්ලා. දැන් උන්වහන්සේට මම කියනවා ඔබ වහන්සේගේ මිසුන් වහන්සේලා ඉන්නවා නම් අපහසු වෙනම උතන. එතනට වැඩම කරවන්න කියලා. දැන් මං ඉන්නද? ඉතින් මං කොහොමද කියන්නේ? කැලේ භාගයක් තියෙන ඔබල භාගයක් ඉන්න. ඉතුරු භාගය අරේ ඉන්නද? මට වැඩක් නෑ ඔය කක්ක. සාසනයේ පූජා කරන දේවල්. මිනිස්සු ඉතින් සම්හ රහත් වරුද පිළිස ඉතින් ඉන්නේ දෙන්නේ මේ මට පූජා කරනවා. මේ මම පරිහරණය කරනවා. මගේ බැංකු පොත් නෑ. මම පැවිදිදී දායකද අද මේ වෙනකන් එක සත පහක්වත් අල්ලලා නෑ. මම පාවිච්චි කරේ ලෝකේ තියෙන හොඳම ෆෝන් එක. මම දැන් මං ඇඳේ හොඳම ඇඳුම්. මම හිතේ ඉඳලා තියෙනවා. මම මේව දැනගන්න නැත්නම් අසත් පුරුෂ පිරිත තින්නදෙන නිකං අපරාධේ. ද්වේෂයේ වපුර වපුර යනවා කියන ආරංචියකට නිකන් මේ උත්තරයන්ව නිකන් ද්වේෂ දහනකටත් එටපත් කරනවා ඔය කවුරුත් හිතන විදිහ කෙනෙක් නෙමෙයි මම. ඔබට කතා කරලා කියනවා ටික කරන්න. මම කියන්නේ මම ආත්ම වංචාවට බැහැ වෙච්ච කෙනෙක් නෙමෙයි. මම නිවන් දකින්න ආවෙත් වෙන්නේ මම නිවන් දකින්න. ඒ උදෙසා මට කරන්න බල උපරේ මේ කරනවා. ඒක කෙරෙයිද නැද්ද කියන එක මම දන්නේ නැහැ. ඒකට හේතුක ඵලයක් නේ. මම පුළුවන් තරම් උත්සාහ කරනවා ඒකට හේතු හොයන්න. ඒ හේතු දදා මම කොහොම හරි මේ බවගමන හෙළවර කරගන්න හදන්නේ. ඒකයි මම කිව්වේ පින්විතනේ මාව උපාදාන කරන්න එපා, මගෙන් ඉල්ලන්න එපා, මේ හරියට වඩින්න, මෙහෙට වඩින්න, මෙහෙට වඩින්න. ඒ විඳින්න එපා. පුළුවන් තරම් මම කරන්න. මට වැඩි හරියක් ඕනේ තියෙන්නේ මගේ කර්තව්‍ය ඉෂ්ට කරගන්න. එහෙනම් දැන් ওই මිනිස්සු පැවිදි වෙන්න එනවා. පැවිදි නැවිදලා උන්වහන්සේට පැවිදි වෙයි. මුන්වහන්සේට ගුරුවරුන්ගන් දෙයි. මේ ඉන්නේ මහ යතිමනේ කාලාන්තරයක් තිස්සේ මේ ශාසනය හිටපු. නහ ධර්මදාන උත්තම කිරි. මමත් දන්න ධර්මයක් තියෙනවා කියලා දෙනවා. මට ගෝලිය හදන්න දෙන්නේ. ගෝලිය හදන්න නම් උපසම්පදාවේ දසවස් කිරෙන්න ඕනේ. ඒවල තමයි මේ උත්තමේ ඉන්නේ. ලංකාවේ තව කොච්චර ඉන්නේ 35000 කට වික්ෂුන්දාන් දෙතේ ඉන්නවා. ඔගේ 20000ක් ඇතුලේ තියෙන මේ වස් පීන උත්තරේ. ඉතින් ඒ උත්තරේ ගාවට ඉන්න බැරිද ඉන්නේ? ඉන්න තැන ඔන්න හැදෙනවා. නාරද නායක හඳුරගේ පන්සල ඉන්න තැන හදනවා. ඔය ඔක්කොම ඉන්න තැන ඒවා හදනවා. පෙරේදා වැඩිහිටියාගේ හඳුරු නමක් අපේ ආරාමයේ. උන්වහන්සේ වැඩලි වෙලා ඔක්කොම බල්ලි වෙලා කොමට හරීම සන්තෝසයි මේ කරුණු කාරණා ගැන. මම හදනවා ත්‍රිපිටක පරිශීලන මධ්‍යස්ථානය. මෙන්න උන්වහන්සේ කියන දේ මම මේ කියන්නේ. මම හදනවා ත්‍රිපිටක පරිශීලන මධ්‍යස්ථානය 100ක් නමකට වැඩේ ඉන්න. මට 100ක් නමක් හොයලා දෙන්න ඕනේ කොහොම හරි කියලා. මං කිව්වා ස්වාමීනි ඉතින් මම බල කියන්න. ඔබ වහන්සේට කියන ත්‍රිපිට සරිදි කරගෙන ඔබ වහන්සේට මේ කටයුතු කරගන්න. මම බල කියන්න. මේ බල කියන එක තේරෙන්නේ අද ධර්ම දේශනා විවෘතපත පිරිත් තරුණයෝ දෙන්නේ කැවිදilla එක්කෙනෙක් තාත්තත් එක්ක ඇවිදලා ධන ගහලා වැඳලා කිව්වා මට සරිදි වෙන්න ඕනේ. නේ මම මරද දෙන්නේ කරන්නේ මං කාටවත් කිව්ව දෙන්නේ කියලා බැරිද? ඒකයි. ඉතින් මේවා හරියට තේරුම් ගන්න හැම කෙනෙක්. මාව අතහැරලා දාන්න තියෙනුනේ. ඔය දේශ භාවයෙන්ම හැදිරෙන පිටසලත් මං කියන්නේ මාව අතහැරලා දාන්න. ලෝකෙ අල්ල ගන්න ඔය සීල දෙනා. ඇලෙන්න ඕන අය ඇලෙන්න ගැටෙන්න ඕන අය ගැටෙන්න මාව අතහැරලා දාන්න. ඔය කාත් එක්කවත් ඇලෙන්නවත් ගැටෙන්නවත් මම ඉන්නේ නැහැ. මං කියන්නේ මට මහ යුද්ධයක් තියෙනවා කරගන්න තියෙනුනේ මට ඔය අනුන්ගේ මල් කිල්ලෝට වල තියෙන හුණු හොයන්න වෙලාවක් නැහැ. මට ඊට වඩා මහ ලොකු රාජකාරියක් තියෙනවා. මට මහ මේ ගින්නක මම මේ ඉන්නේ හිටියද? කැලෙන් එළියට ආපු ගමන් මහ ගිනි තියෙනවා. මේ මිනිස්සු පුදුම ප්‍රශ්න වල ඉන්නේ. කැලේ ඉන්නකම් මහා ශාන්තයි පුනිත්. ඒ කියන්නේ සදාගතයෙන්ම හරි දේශනා කරලා තියෙනවා. වික්ෂුන් මහන්සියනම කැලේට වැඩලා බුදිය ගත්තත් ඒක ශාන්තයි පුනිත්යි කියේ. භාවනාවේදී බුදිය ගන්නවා. පැය 24ක් බුදිය ගත්තා. ගමේ ඉන්නකොට ශාන්තයි ප්‍රණීතයි කියන්නේ මොකද ගිනි? හැමෝම ගිනි ගන්නවා. එක්කෙනෙක් පෙළෙනකොට ඒ පෙළීමෙන් නිදහස් වෙන තව කෙනෙක්ව පෙළනවා. ඒකයි තියෙන්නේ. ඒක නිසා පිටින් මේ දේවල් හරියාකාරව තේරුම් ගන්න. ඔය කිසිම දෙයකට පිටින් මගේ සම්බන්ධයක් නැහැ. ධර්මයයි ආරාමයටත් මම බණ කියනවා. මිනිසු ධර්මයේ පැහැදිලිනවා. මන් කෙරෙහි නෙමෙයි පැහැදිලි, ධර්මයෙන් කෙරෙහි පැහැදිලි. සංගයා කෙරෙහි පැහැදිලි. ඒ පැහැදිලා ඒ අය ඇවිදින්න බණ භාවනා කටයුතු කරයි. ලෝකෙ මේ ලංකාවේ මේ අද වස් පවාරණේ වුණා. වස් පවාරණේ පස්සේ භික්ෂුන් වහන්සේලා 59කට හිටුවේ එන්න බලාගෙන හිටිය පිළිතුරේ ඔය ආරාමේ හැදිලා තිබුණා. නැති හැදිලා නැති තමා ආරාමේ ඒක නිසා උන්වහන්සේට ආරාධනා කරන්න විදිහක් නැහැ. බණ භාවනා කටයුතු කරගන්න. මේ ඔබ දවසක පැවිදි වුණාට පස්සේ ඔබට පුළුවන් මේ ස්ථාන විදිහට මට බලන්න. පැවිදි වුණ නැත්නම් මේ උත්සමයන් වහන්සේලාගෙන් ගුරුහ කරලා හරුකම් අරගෙන ඔබට පුළුවන් හිතේ ස්ථාන වල වැඩ වාසය කරන්න. කපිය දෙකක් ඉඳලා ඒවට අවශ්‍ය කමසහන් අරගෙන මේ කවටහන් වලට පුළුවන් තරම් කුවිවෙතින් මේ රාග දේශ මොහ නතර ගන්න බලන්න. ඉතින් ඔන්නෝග තමයි මගේ ක්‍රමය. ඉතින් මේ ඇදිලා හින්ද කිව්වේ. නැත්නම් ඒ වගේ යුදුලි ඔබේ නිකන් ද්වේෂයේ පතුරවගෙන නිකන් විනාශ වෙනවනේ. හොඳට මතක තියාගන්න දෙමෙතනේ පහනකින් පහනක් අවුලවලා හරි දන්නව නේද? සිගරට් එකකින් සිගරට් එකක් අවුලුවට පස්සේ මොකද වෙන්නේ දෙන්නේ? අවුලුවම සිගරට් එකක්මක් වෙනවා. මම සිගරට් එකක් උදාහරණයක් දෙන්නම් කියන්නේ. සිගරට් එකකින් තව සිගරට් එකක් අවුලවත් දෙන්න. සිගරට් එක අවුලවපු සිගරට් එකක් පිච්චිලා අවුලෙන් අලු වෙලා යනවා. අවුල ගත්ත සිගරට් එකක් මක් වෙනවද? පිච්චිලා අලු වෙලා යනවා. එහෙනම් ගිනි අසුරු කරනකොට පරිස්සමින් අසුරු කරා. කවුරු වුණා? ගිනි කියන්නේ ගිනි තියෙනදී රාග කියන්නේ රාග ගිනි. ද්වේෂ ගිනි, මෝහ ගිනි, ඔව ගිනි ලෙස දකින්න. නැත්තම් ඔබ සසර ගමනේ මහා අනාථෙක් වෙනවා. ඔබ කවුරු කියන එක වැදගත් නැහැ. මම ඔබට කියවනේ මොන පරාපිරමද? ඔය එකක්වත් වැදගත් නැහැ. ඔබට ගිනි ඇවිල්ලා නම් රාග ගිනි ඇවිල්ලා නම් පින්තුනේ රාග ගිනි නිවා ගන්න ඉක්මනට. ද්වේෂ ගිනි ඇවිල්ලා නම් ද්වේෂ ගිනි නිවා ගන්න, මෝහ ගිනි ඇවිල්ලා නම් මෝහ ගිනි නිවා ගන්න. මෝහ ගිනි නිවාගෙන පින්තුනේ මේ සසර ගමන කෙලවර කරගන්න වෙන දෙයක් ඉතුරු කරගන්න එපා. ඔබ දන්නේ නැහැ ඊළඟ අද්දලිය ඔබට මොනවා වෙයිද කියලා. ඔය උඩ පැත්තෙන් හිටියද ඊළඟ ගල්ලෙක් එහෙම මුණුත් එහෙම කුඩු හැදියට ඉන්න බල්ලෙක් වුණොත් දැන් කවුද ඉන්නේ ඔබ වේරගන්න? මේව පොඩ්ඩක් තේරුම් ගන්න. අසුචි කන පෙරේතෙක් වුණොත් එහෙම කවුද ඉන්නේ ඔබ වේරගන්න? අද ඔබ අම්මටත් කරයි, තාත්තටත් කරයි, අයියටත් කරයි, අක්කටත් කරයි, දරුවන්ටත් කරයි, ඔක්කොටම කරයි. ඔක්කොටම කළා කළා මැරිලා ගිහින් පෙරේතෙක් වුණා. දැන් ඔබ වේරගන්න ඉන්නේ කවුද? අසුචි කන පෙරේතෙක් වෙන උදේ ඉඳන් රෑ වෙනකන් අසුචි කටයි ඉන්නේ. දැන් ඔබ බේරගන්නේ කවුද? කුණු වෙලා පණුව හැරෙන බල්ලෙක් වුණා. දැන් ඔබ බේරගන්නේ කවුද? ඔබට කන්න ටිකක් දෙයි මොකෙක් හරි. ගැළපෙලා ඇවිදින්න. ගනු දෙන්නු ගැළපෙලා ඇවිදින්න. ඔබ බලවන්තලේ නිදහස් කරන්නේ කවුද? හැමදාම බල්ලනේ. තම ආත්ම ගානක් කරන අවුරුදු 5000 6000 කරනක බල්ලනේ. මෙරි මෙරි බල්ල බල්ල බල්ල බල්ල. ඉතින් තේරුම් ගන්න තියෙන්නේ මේක මහා භයානක සසරක්. ඒක නිසා ඔබට ගිනි අවුලව ගන්න දෙන්න එපා කවවත්. අසත්පුරුෂ ඇතුලෙන් පුළුවන් තරම් වෙන් වෙන්න. අසත්පුරුෂයා කියන කෙනා රාගයත් ඔබට දෙනවා, ද්වේෂයත් ඔබට දෙනවා. දිදී පිංගුතුනි ඔබව මෝහයෙන් මුලාවට පත් කරනවා. එහෙනම් කාටවත් ඇලෙන්න යන්නත් එපා, කාත් එක්කවත් ගැටෙන්න යන්නත් එපා. ඇලුවත් එකයි, ගැටුණත් එකයි, පිංගුතුනි දෙකෙන් වෙන්නේ මහා විනාශයක් විතරයි. ඒක නිසා මේ දේවල් මනාවට මෙනෙහි කරන්න හැම මොහොතකම. මෙනෙහි කළා පිංගුතුනි රාගිනී නිවේවා, ද්වේෂිනී නිවේවා, මෝහිනී නිවේවා, නිබ්බාන පරම සුඛයෙන් සුභිස්තන වෙත්වා කියලාම ප්‍රාර්ථනා කරන්න හැම තිස්සෙම. ඒ වගේ පිංගුතුනි ඔබට භාවනාවට දීලා තියෙනෙත් ආර්ය මෛත්‍රී කර්මස්ථාන වඩනවනේ. නේ ඔබ වන්දනා කරන හැම මොහොතකම මම මොකද ඔබට කියලා තියෙන්නේ? රාගකින් මිදෙත්වා, ද්වේෂකින් මිදෙත්වා, මෝහකින් මිදෙත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. වෙන මොනවද කරන්න තියෙන්නේ? ඔබ බණහන්නේ නෑනේ. එහෙනම් ඔබ රාගකින් නිවාගෙන යන්නේ, ද්වේෂකින් නිවාගෙන යන්නේ, මෝහකින් නිවාගෙන යන්නේ. කවදාක්වත් තියෙන්නේ ඔබටවත් ඔබගේ දරුවටවත් අසත්පුරුෂ ඇතුරක් නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබගේ හත්පුරුදු පරම්පරාවටම සිංහදෙනි අසත්පුරුෂ ඇසුරක් නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. අසත්පුරුෂයෙක් ඇසුරට ලැබිච්ච එක මම සිංහදෙනි ඔබ නිකන් විනාශ වෙනවා කරන්නේ. ඒකයි විදිහ. ධර්මා ධර්ම ධර්මහ උත්තමියම ඇසුරු කරන්න පුළුවන් තරම්. ධර්මදාන ගිහි පිරිස් ඉන්නවා, ඒ ගිහි පිරිස් ඇසුරු කරා. ඔය ඉන්නේ මේ වික්ෂුන් වහන්සේලා ඉන්නවා. සිල්වාතාවෝ ඉන්නව නැත්නම් වික්ෂුණීන් වහන්සේලා ඉන්නව. ධර්මදරු උපාසක පිරිස් ඉන්නව, ධර්මදරු උපාසිකා පිරිස් ඉන්නව. ඔය ඉන්නේ අසුරු කරන්නේ ඕනද? අසුරු කරන්නේ. අසත්පුරුෂය අසුරු කළොත් එහෙම මහ විනාශයක් සිද්ධ වෙනවා. තමන් විනාශ වෙනවා ඒකාන්තයෙන්. දරුණුම දේ තමයි පිටින්නේ අසත්පුරුෂය අසුරු. අසත්පුරුෂය තමයි දෘෂ්ටි දෙන්නේ. ඒ දෘෂ්ටි නිසා තමයි ඔබ පෙළෙන්නේ. ඒ පෙළීම නිසා තමයි අපි සංකාර කරන්නේ. ඒක නිසා තමයි අපාගත. පටන් ගන්නේ අසත්පුරුෂයගෙන්. මතකනේ පුංචි දරුවගේ හිත ප්‍රබෝධනයි කියලා කියන්නේ. පුංචි දරුවට අසත්පුරුෂයන් කරන්නේ කවුද? ලෝකේ අල්ලල්ල දෙන්නේ කවුද? අල්ලපත්තු තියෝ කල්ලප මට අල්ල ගන්න මෙරිච්ච කෝ බල්ලප මං උත්සාහ කළා උත්සාහ කළා උත්සාහ කළා ડોක්ටර් වෙන්න බැරි වුණා මුදී මම හේතියක් වුණා. මම නර්ස් කෙනෙක් දැන්. එහෙනම් මගේ පුතා මොකද කරන්න ඕනේ? මට කරන්න බැරි වෙච්ච කෝ උඹ ගහන. කියලා තල්ලු කළා දානවා මොකේද? දොස්තරයා පොඩි කාලෙක නම දොස්තරයා. එයා අල්ල අල්ල දෙනවා. ඉතින් පෙලි පෙලි ඉන්න ජීවිතයක් අන්තිමයි. අද දොස්තරල බලන් ඉන්නවා පිටින් හැදෙක දෙයිද කියලා. බලන්න කිස්තරන් දොස්තරල කී දෙනෙක් තයි දෙයිද කියලා. ඉංජිනේරුවෝ කී දෙනෙක් තයි දෙයිද කියලා. මම ආශ්‍රය කරන ඉංජිනේරුවෝ 20කට වඩා තයි දෙයිද කියලා. තයි දාගන්න. ඒ වගේ කීප දෙනෙක් වගේ නේදනේ ඇමරිකාවේ ඉංගලන්තේ කියලා PhD ගත්තා. අවසානයේ තීරණ වෙලා තියෙන්නේ මේ උත්තරීතර පැවිද්දේ. මුන්නහසලා මොන තරම් වාසනාවන්ත බල. අපි යම් කාලයක් ඊට නේද මුන්නහසලා පොඩි කාලෙක පැවිදිනවා නම් මොන තරම් වාසනාවන්ත බල. ඒ නිසා දරුවන්ට කිරි කිරි දෙන්න එපා. දරුවන්ට ඇත්ත කියලා දෙන්න. මට දියෝ කියන්න විතරයි පුළුවන්. මට ඔය කරන්න බෑනේ. දරුවන්ට ඇත්ත කියලා දෙන්න දිනුනේ. ඇත්ත දකින්න උගන්න දරුවන්ට. ලෝකේ සාරයි කියලා කිරි කිරි දෙන්නේ නැද්ද? එතකොට දරුවා සැනසෙලා, ඔබත් සැනසෙලා, ලෝකයක් සැනසෙලා. ලෝකේ අල්ලන්නේ අනේ කා ලෝකේ විනාශ කරනවා කින්දද? ඉතින් පරිසරයෙන් කටයුතු කරගමු. ගොඩක් රැඹු වෙලා තියෙන දැන්. තිය පරක්ුණානේ පටන් ගන්න ඉන්නේ. මට නම් බණ කියාගෙන යන්න පුළුවන් වැය විදිහට කමුණ. තථාගත දහම සම්මදුණාට පස්සේ වෙනදෙනි බණ කියන්න මම එළියට. මම කිව්වා එදා ඒ කෙනේ පය 12ක් බණ කිව්වා. එක දිගටම. බණ කියන්න. අහනවා. මගේ ක්‍රමයේ තමයි කියන්නේ අසන්නාට දෙසනවා. දෙසන්නාට දෙසන්නේ කවදාවත්. අසන්නාට විතරයි දෙසන්නේ. ප්‍රශ්නයක් හදාගෙන ආවොත් කවුරු හරි මේ කෙනා තමයි පිටිට වෙනවා. මම දන්න තරමින්. මම ඒව දන්නේ මම බුදුදහම කොහොම එහෙම දන්නේ නැති එකද? මම තථාගතයන් වහන්සේ දෙසූ දහමින් දන්නේ අවමල් රේණුක ප්‍රමාණයක් විතරයි. ඒකත් තථාගතයන් වහන්සේටම වැටහිවා. වැටහිලා උන්වහන්සේගෙම මට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි ඉන්නේ. ඔබ මට සින්දෙන හැම මොහොතකම මම කියලා තියන්නේ කියන්නේ මොකක්ද? ඔබ කියන හැම මොහොතකම මම කියලා තියන්නේ තථාගතයන් වහන්සේගේ ආචාර්යය. ධර්මීය ආචාර්ය නිසා මගේ ආචාර්යයන් වෙතර නැහැ. මේ උතුම් සංඝයා වහන්සේගේ ආචාර්යය මම මේ තියෙන්නේ. මම ඔබට නිරන්තරයෙන්ම කියලා තියෙනවා පිටුදෙනි මේ සංඝරත්නයට නිරන්තරයෙන් වන්දනා කරන්නේ මේ උත්තරේ නිසා තමයි. මේ ශාසනය මෙච්චර කල් රැකුණා. ගණේන් නාන්දර කියලා කොටසකුත් හිටියා. ඒ උත්තරේ නිසාත් මේ ශාසනය රැකුණා. එහෙනම් උන්වහන්සේටවත් දොස් කියන්න එපා. මම මේවා කියලා දිනවද නැද්ද? ඔබ දිරු දෙනවා දන්නවද? අසත්පුරුෂ කිරිස මොනවා කියනවද කියලා මම දන්නේ නැහැ. සාරිපුත්‍රයන් වහන්සේගේ පිළිමයක් අසුචියෙන් හැදුවත් එකයි, සඳුන් කොටියකින් හැදුවත් එකයි හදලා තියෙන සාරිපුත්‍රයන් වහන්සේගේ පිළිම. ඒක නිසා පින්වතුනි ඒ කාන්තේම වන්දනීයයි. මේ මම ඔබට කලින් කියලා තියෙනවා. ඒක නිසා පින්වතුනි දිවිදිවියෙන් ඒව රකින්න. කිසියම් උත්මේක කිසියම් විසුන් වහන්සේ නමක් විවේචනය කරන්න එපා. මම කියලා තියෙනවා ඔබට. ඒතුමි මොකද ඔබගේ ගරුගුණ හිත කියන එක හරි වැදගත්. නිවන් දකින ක්‍රමය මොකක්ද? න චේතනා කරණීය සූත්‍රය අපි කතා කරලා තියෙනවා මේක කලින්. අංගුත්තර නිකාය පහේ තියෙන න චේතනා කරණීය සූත්‍රය සද්ධාව ඇතිවන්න ඕන ප්‍රමෝදය ඇති වේවායි චේතනාවෙන් කල යුත්තක් නැති යන ධර්මතාවය. එහෙනම් සද්ධාව ඇති වෙන කෙනාට ප්‍රමෝදයක්, ප්‍රමෝදය ඇති වෙන කෙනාට ප්‍රීතියක්, ප්‍රීතිය ඇති වෙන කෙනාට පස්සද්ධියක්, පස්සද්ධිය ඇති වෙන කෙනාට සුඛිය ඇති වෙන කෙනාට සමාධිය, සමාධියෙන් යථාභූත ඥාන දර්ශනයෙන් යථාභූත ඥාන දර්ශනයෙන් නිර්වේදය, නිර්වේදයෙන් විරාගය, විරාගය විමුක්තිය, විමුක්තිය විමුක්ති ඥාන දර්ශනයන් කියන ධර්මියෝ විසින් ධර්මියෝ පවත්වයි නිබ්බාන පරිත්‍යාග යාම සඳහා ධර්මියෝ විසින් ධර්මියෝ පුරවයි න චේතනා කර්මයේ සූත්‍රය. ආයි චේතනාවෙන් කරන්න දෙයක් නැහැ. එහෙනම් සද්ධාව ඇතිවන්නහොට ප්‍රමෝදය ඇති වේවායි චේතනාවෙන් කල යුත්තක් නැහැ. එහෙනම් කිමුදිනි ගරුගුණ හිත කියන එක හරි වැදගත්. ගරුගුණ හිතක් නැති කෙනෙකුට කවදාකවත් සමාධියක් ලැබෙන්නේ නැහැ. පැයට ගානක් ඉඳගෙන හිටියත් කිමුදිනි සමාධියක් වඩා ගන්න බෑ ගරුගුණ හිත නැති කරගත්තොත් එහෙම. ඒක නිසා කිසිම හේතුවක් නිසා කිසිම කෙනෙක් තමන්ගේ ගරුගුණ හිත ප්‍රසාද හිත නැති කරගන්න එපා කියන දෙයක් කියන්නේ. ප්‍රසාද හිතෙන් යුක්තව ජීවත් වෙන හැමතිස්සෙම. ප්‍රසාදයට හානි කරගන්න එපා. ප්‍රසාද හිත හරි ආලෝකයි සිංහතනේ. ඒව දන්න දේව තියන අය තමයි ඒව දකින්නේ. ප්‍රසාද හිත කියන එක හරිම ආලෝකමත් හිතක්. ඒ ප්‍රසාද හිත හොම තියාගෙන කිසිම කරුණක් නිසා ඒ ප්‍රසාද හිතෙන් ලෙන් වෙන්න හදන්න එපා. එහෙනම් කාටවත් ද්වේෂ ගිනි ඇති කරන්න එපා. ද්වේෂයෙන් හැදෙන්න හදන්න එපා. ඇලීම් ගැටීම් වලින් දුර වෙලා ඉන්න පුළුවන් තරම් ප්‍රසාද හිතකින් කටයුතු කරන්න. ඒ ප්‍රසාද හිත තියෙන කෙනාට පිටින් ප්‍රීතිය ඇති වෙනවමයි. ඒවා හිතලා කරන්න ඕනේ ඒවා නෙමෙයි කියලා සදාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එනම් ප්‍රසාද හිමින් ඉන්නේ එතකොට ප්‍රීතිය ඇති වෙයි. ප්‍රීතිය ඇති වෙන අයට පස්සද්ධිය ඇති වෙයි. පස්සද්ධිය ඇති වෙන අයට සුඛය ඇති වෙයි. සුඛය ඇති වෙන කෙනාට සමාධිය ඇති වෙයි. එහෙනම් සමාධිය ඇති වෙන්න කියලා පැය 10ක් භාවනා කරලා වැඩක් තියනවද කියන්නේ? ක්‍රෝධයෙන් වෛරයෙන් නම් ඉන්නේ. තව කෙනෙක් ගැන තරහින් නම් ඉන්නේ. තව කෙනෙක්ව පට්ටන්න ඕනේ, පා ගන්න ඕනේ, පොඩි කරන්න ඕනේ කියලා නම් ඉන්නේ. විනාශ කරන්න ඕනේ නම් ඉන්නේ. එනම් පිටුදෙනි ඔන්නෝ කියන සත්‍යයන්ට පුළුවන් ප්‍රසාද හිතක් ඇති කරගන්න. එනම් මතක තියාගන්න හොඳට ප්‍රසාද හිත, ගරුගුණ හිත කියන එක හරි වැදගත් ඔබ නිවන් දකින්න යනවා. ඔබට සමාධි වැඩෙන්න ඕනේ නම් ගරුගුණ හිතින් යුක්තව ඉන්න. ඔබට මොන දේ කළත් නවවිත අගාධ වස්තුවට වැටෙන්න එපා. හේතුන්ගෙන් හටගත්ත දේ, හේතු නැති වුණාම මොකක් වෙනවද? නැති වෙනවා. එච්චරයි ස්වභාවය. හේතු තියෙනකම් ඵලයේ තියෙනවා බිමදිනි. නිසි කියලා දෙයක් මේ ලෝකේ නැහැ. හොඳම විදිහ තමයි මේ වෙලාවේ තියෙන විදිහ. ඔන්නෝයි මත්තෙන් තමන්ගේ ජීවිත ගත කරා හැම කෙනෙක්. අන්තර්ජාලිය ඔස්සේ පුළුවන් තරම් ධර්මයේ ශ්‍රවණය කරන්න, මේ මහයතිවරයන්ගෙන් පුළුවන් තරම් ධර්මයේ ශ්‍රවණය කරන්න, සීලී හරි කැටස් හරි පොත්පත් හරි ඔය තියෙන හැම එකකින්ම සිංහතුනි සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. මේ උත්තමයන් වහන්සේගේ මේ පන්සලට අපි ත්‍රිපිටක පොත් වහන්සේලා පූජා කරනවා. ඒ පූජකලේ සිංහතුනි ඒවා පරිහරණය කරන්න. එහෙනම් මේ පන්සල ඇතුළු මිසුරු කරන පිරිසක් ඉන්නවනම් කරුණාවෙන් මම ඉල්ලන්නේ ඒ ත්‍රිපිටක පොත් වහන්සේලා පෙරලලා බලන්න. උන්වහන්සේ ලයිබ්‍රේරි ඒවා තැම්පත් කරලා තියෙනවා, ඒවට යතුරු දාලා නැහැ. ඕනේ වෙලාවක සිංහදෙනි ගිහිල්ලා ඒව බලන්න. ත්‍රිපිටකේ මොනවද තියෙන්නේ කියලා පෙරලලා බලන්න. ඉස්සරහට අපි ලංකාවේ තියෙන හැම පන්සලකටම ත්‍රිපිටක පොත් බෙදා දීමේ වැඩපිළිවෙලක් කරනවා. මාසෙකට දෙක ගානේ කොහොම හරි කරන්න කරගෙන යනවා සිංහදෙනි අපි. ත්‍රිපිටක පොත් වහන්සේලා කතර මොකද සිංහදෙනි පන්සල්වල තියෙන ත්‍රිපිටක හරි පරණයි. ඒවා ඔබ පරිශීලනය කරන්න ගත්තොත් එහෙම පිටුවක් අරිනකොට සමහර පිටු ගැලවිලා යන්න පුළුවන්. ඒක නිසා තමයි උන්වහන්සේලා ඒවා පොත්වලට දාන වහල තියෙන්නේ. ඉතින් අලුත් ත්‍රිපිටකයක් තියෙනවා නම් සිංහසේ එතකොට ඔබට පුළුවන් නිරන්තරයෙන් ඒක පරිශීලනය කරන්න. ඒක නිසා තමයි ත්‍රිපිටක පොත් වහන්සේලා පූජා කරන්නේ. ඉතින් ඔබට පුළුවන් මේ දේවල් පරිහරණය කරන්න. බලන්න සිංහල කියන සාලපුට සූත්‍රය ආදි වශයෙන් මම කියපු සූත්‍ර. මහා අංගිනි ඛන්දෝපම සූත්‍රේ. මේව මැජික් වෙන්නේ නැහැ එතකොට. දැන් කවුරු හරි සූත්‍රයක් කිව්වා මට මැජික් නැහැ ඒක. ඒ පරිශීලනය කරන නිසා සිංහදෙනි කොහෙන් හරි ඇහැ ගැටලා තියෙනවා. දැනෙලා තියෙනවා. ඉතින් ඒකයි සබහවෙ. ඉතින් ඔබ ධර්ම දරවෙන්න, ඔබ විනය දරවෙන්න. විනය දරවෙන්න කියන්නේ විනය ශික්ෂාපද 224 රකින්න කියලා නෙමෙයි. රාග විනය කරගන්න, ද්වේෂ විනය කරගන්න, මෝහ විනය කරගන්න ඔබ. විනය නීති පනවල තියෙන වික්ෂුන් වහන්සේ කඩේ ඔබ සම්පදා වෙච්ච. නමුත් ඔබට පුළුවන් රාග විනය කරගන්න, දේශ විනය කරගන්න, මෝහ විනය කරගන්න. මේ ස්වභාවය කරන්නේ නම් ධර්මයයි විනයයි. ඔය දෙක තුල හික්මෙන්න තියෙන. ඔය දෙක තුල හික්මලා තමන්ගේ බව ගමන කෙලවර කරගන්න. ඒකම ඒකටම හිත තියාගෙන ඒකම කටයුතු කරන්න. ඒකම කටයුතු කළා කොහොම හරි මේ අද්ද මෙදිලේ කිවර කරගන්න උත්සාහ කරන්න. පුළුවන් මේ මහ යතිවරිය දහම් දෙසයි. අපිත් දන්නේ විදිහට දහම් කතා කරා. ඒ වගේම පින්විතරි ඔබට CD පට අවශ්‍ය නම් සංවිධායක මණ්ඩලයෙන් ඒ CD ඉල්ලගන්න. ඔබට ලැබිලා තියෙනවා නම් ඉතින් ආපහු ගන්න දෙයක් නැහැ. ලැබිලා නැත්නම් පින්විතරි ඒ CD ඉල්ලගෙන ගෙදර ගිහින් අහන්න. ඒ අහල ඉවරලා පින්විතරි මේ සද්ධර්මයේ ධාරණය කරගන්න හොඳට. ඒක තමයි කරන්නේ තියෙන්නේ. හොඳයි පින්විතරි එහෙනම් බොහෝ රැ බොහෝ වෙච්ච නිසා අපි සාධර්ම දේශනාව අවසන් කරමු. සාධර්ම දේශනාව අවසන් කරන්නට කලින් සිංහතුනි ඔබ මහා පුණ්‍ය කර්මයක් සිද්ධ කරගත්තා, මහා කුසල කර්මයක් සිද්ධ කරගත්තා. සාධර්මයේ ශ්‍රවණය කරලා, සාධර්මයේ දේශනා කරලා, බුද්ධ පූජා පවත්වලා ඒ කරගත්තා වන සම්ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මියෝ මේ පින්ෙන් පෝෂණය වෙන පිරිස සතුට වෙන ඒ උත්තම පිරිස වදීපත් කළා. ඒ අයට අනුමෝදන් කරන්න සූදානම් වෙන සියලුම දෙනා. පීකර පූජ කරන්න තියෙනවා නම් පූජ කරන්න මේ වෙලාවේ මේ මහා සංගරම් දෙවි හිපත් කරගෙන. දහම් පරිස්කාර පූජාවක් විදිහට සිද්ධ කරන පූජාවක් වෙනතනෙ. Thank you. පින් අනුමෝදනාවෙන් පස්සේ පොඩ්ඩක් කොහොමම ඉඳගෙන ඉන්න. එතකොට CD ටික බෙදාගෙන යයි, CD ගත්තේ අය නොගෙන ඉන්න, අනිත් අය ගන්න. ඔබට මේ සාධර්මයේ ශ්‍රවණය කළා ඒ සංගීතායක මණ්ඩලයේ සිංහතුනි ඔබට දේපන් සංග්‍රහයක් උදානම් කරලා තියෙනවා. ඒ දේපන් සංග්‍රහය භුක්ති විඳින්න නෙස්ට මෝල්ට් ආයතනයෙන් මම හිතන්නේ ඩොනේෂන් එකක් දීලා තියෙනවා ඒක කරන්න. හොඳයි සිංහතුනි, එහෙනම් මම මේ පින් අනුමෝදන් කරන්න කලින් තව එක මතක් කිරීමක් කරන්න තියෙනවා. සිංහතුනි, ඔබ මේ පුටුවක් උඩින් ඉඳගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ නේද? පුටුවක් උඩ ඉඳගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්න මෙතන සකස් කරලා ඇත්තේ. මොකද මම එහෙම කිව්වේ නැහැ කාටවත් පුටු උඩ ඉඳගෙන ධර්ම අහන්න කියලාවත්. මම නම් කියන්නේ කිව්වේ වහලේ ඉඳලා ගමන්නේ නිවන් දකින්න වැඩ පිළිවෙලක් කරගන්න කියලා. නමුත් ලෝක සම්මත ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට යන්න තියෙන මම මෙතන එනකොට ඔබ පුටු උඩ වාඩිලා ඉන්නේ, පදුරක වාඩිලා ඉන්නේ කියන එක ගැන මම දන්නේ නැහැ. ඉතින් ඔබ පුටුවක වාඩි වෙලා හරි සද්ධර්මයේ ශ්‍රවණය කළා නම් කියන්නේ ඒ තුලින් ඔබ රාගදේශ මොහ ප්‍රහාණය කරගත්තා නම් ඒක තමයි වටිනම දේ, ඒක තමයි සාස්ත්‍රුන් වහන්සේ කරන ලොකුම දේ. නැත්නම් දෙකෙන් තව කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහෙමත් කොහොමද? පුටු උඩ ඉඳගෙන බණ අහන. අහනවා නම් බිමින් ඉඳගෙන බණ අහන. ඔන්න ඕම හිතන පිළිින් ඉන්න පුළුවන්. ඉතින් මම මොනෝ කරන්නද පිළිගන්නේවද? මමද පුටුද? ඉතින් මට දොස් කියලා හිතන්නේ ඕවට. එහෙම කාටද හිතෙනවද? නවදීනේ ප්‍රභාවේ නම් මොකද්ද පින්වදිනේ? පැදුරක ඉඳගෙන හරි කුටුවක ඉඳගෙන හරි කොහේ හරි ඉඳගෙන පින්වදිනේ දහම් ගරුත්වයෙන් යුක්ත. මොකද මම බිම ඉඳගෙන නම් ඔබට බල කියන්නේ ඒක සුදුසු නෑ. ඉතින් මේ මහා කාලයක් ඉඳගෙන බිම ඉඳගෙන ඉන්න අමාරු නිසා මේ සංවිධායක මණ්ඩලයේ කුටු ලෑස්ති කළා. නැත්නම් එහෙම පින්වදිනේ ඕකට ඒකටත් මම දොස් කියන්නේ ඉඳ තියෙනවා. පස්සේ කාලේ කවුද? නෙපැත් රගිරේ ලහුවෙච්ච පුවක් ගෙඩිය වගේ මම. මට ඔබ අතැල්ලා දාලා යන්නම යන්නත් බෑ. මොකද හේතුව පස්සේ වැඩි වැඩි මේ දහම ආහන නිසා. හොඳයි දිනුතුනි එහෙනම් සීලොම් දෙනා සූදානම් වෙන්න පින් අනුමෝදනා කරන්න. පළමුවටම සිහිපත් කරගන්න දිනුතුනි සතරගයන් මහත්මයේ 10 ධර්මයේ මනාකොට සමලී කරගෙන මනාකොට ධර්මයේ කරගෙන අවබෝධ කරගෙන මේ සීසත් ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්න ආ වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙනෙකු වන පිරිස ඒ වගේ දිනුතුනි සිහිපත් කරගන්න මේ සීසත් ධර්මයේ අවබෝධ කරගෙන බව ගමන කෙලවර කර ගැනීම උදෙසා අර්ථයෙන් ධෛර්යයෙන් වැඩ කරන්න ආ වූ භාවනා කටයුතු කරන්න ආ වූ මේ උත්තම පිරිස සිහිපත් කරගෙන ඔබේ ලස්කරගත්තු සීලම කුණි ගංගා අසුර ගංගා ඒ උතුම් පිරිසු සාභී දොරපතු හරිනේ පිංදී දීපත්‍රියාවේ මේ උත්තර මැදියම ග්‍රහ පුරුපත්‍රෝ දෝ සාන්දේකාර තිනවනම් යක් මෙරිකාද කුම්බාණ්ඩ බල විලාදිනේ මැද පැමිණියව දෝ සාන්දේකාර තිනවනම් ඇස්වා කටවා හොවහව දෝ සක සංකා දෝ සාන්දේකාර තිනවනම් හිසිතිර පාදාන්තේ දක්වා වූ යම් කිසි රෝගාබාධ දෝ සාන්දේකාර තිනවනම් ඒ සීල දෝ සාන්දේකාරෙන් ගත අදූරි භූත මේවා ඒ උත්තරය මේ ශ්‍රී සම්බුද්ධ සාසනේ සුදීව මේ අබ්බේක සුදීව නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ සාන්තිම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා මින් අනුමෝදන් කරනවා. ඒ වගේම කිනුදින මොහොතකට සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ වදාරන්නේ ඉතේ ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන ඒ ශ්‍රී සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ආ මේ බාහනක පරම්පරාවලත් ඒ වගේම කිනුදින එදා මාතලේ අරිය විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරම්භ කළා තමන්ගේ පණ දෙවල කොටගෙන පණ පුදාගෙන ත්‍රිපිටකයේ ආරක්ෂා කරගත්තා වූ අද මේ වෙනකන් අපේ අතර ත්‍රිපිටකයේ පත් වෙනකන් ඒ ත්‍රිපිටකයේ ආරක්ෂා කරගෙන කටයුතු කළා වූ ඒ උත්තම වික්ෂි වික්ෂිනී උපාසක උපාසිකා කින සිවණක් පිටසක් තින්පත් කරගෙන ඔබ විසින් නැස් කරගත්තා වූ සීනම කුණි ගංගා කුසල ගංගා අයයි මෙරේ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පද සුන්දරම සමහ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම නිවැරදි සිහිපත් කරගන්න දස දහසක් ලෝක දාසීන්දල මේ ස්ථානයට ආවා වූ සීලම දින්ද බ්‍රහ්මාදී මේ වගේම තිගින් තමන්ගේ ඉෂ්ඨ කාමයේ දින දේව සාවන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඉන්ද්‍රෝපේන සංසේකර ප්‍රජාපති ආදී සීලම දේව සමුහයන් වහන්සේ තාවත් සිහිපත් කරගෙන ඔබ සින්නස් කරගත්තා වූ සීලම කුණි ගංගා අසුර ගංගා ඒ දෙවියන් කෙරෙහි බිඳුර පතුරුතරණී තින් විහි දීපද වියාමිලේ දෙවියන්ගේ දේවාල භාවයේ වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සිරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස සිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධීන් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යන පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම සිංහදෙන මොහොතකට සිහිපත් කරගන්න තම තමන් නමින් ජම්මාන්තරගත මණ්ඩ විසිනාතිත මිත්‍රාදී තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු දුව දරුවෝ සේවක සේවිකාව ආදී වශයෙන් මේ පරිලෝකියා වූ ඒ සියලුම දෙනා සිහිපත් කරගන්න. ඒ වගේම සිංහතුනි මහා ධර්ම යුද්ධයක් තියෙන කාලෙක මේ පරිලෝකියා වූ ඒ ත්‍රිවිධ හමුදාවේ පිරිසත් පොලිසියේ පිරිසත් පිටුරු හෝ සතුරු වෙමින් සැමින පිරිසත් ඒ වගේම සාමාන්‍ය මැදිනු තේ සියලු දෙනාම සිහිපත් කරගන්න. ඒ වගේම සිංහතුනි මේ අද්දේ විතරක් නෙමෙයි මේට කල් 50ක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුවරු ඥාතිත මිත්‍රාදීන් වෙච්ච ඒ සියලු දෙනා සිහිපත් කරගෙන ඔබ සිඳස් කරගත් ආසිනම කුණි ගංගා අසුර ගංගා ඒ ඇගේ විදුර පතුලරේ නීතින් වී දීපත්‍රි යාමින් ඒ ඇත් යම්කිසි අභව විස්ථානයේ ඉන්නවනම් ඒ නැත මිදේවා අධිරාමන සංඛ්‍යාදින වෙන ඉස්සන සිව ලබස්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම තිනිතින මොහොතකට සිහිපත් කරගන්න මේක කල්ප 90ක් හැදෙනු තමන් විසින් අවැඩ සාධාරණයට ලක් කළා තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා දැවිලා මනුස්ස වේසින් හෝ අමනුස්ස වේසින් හෝ සත්ත්ව වේසින් හෝ පැමිණිලා අද තමන්ගේ ජීවිතයට බාධා පවුනනවා තමන් යන ගමනට මඟ අහුරනවා තමන්ගේ ලෞකික ජීවිතයට ලෝකෝත්තර ජීවිතයට බාධා පවුනනවා අන්නේ සිට දෙනාවක් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආසීනම කුණි ගංගා අසුතල ගංගා ඒ ඇගේ බිඳුල මතුලරේ නීති මිහිඳි පැතිරී යාමෙන් එය ඒ අභව මේ ස්ථානයෙන් අත මිදේවා අධිරාමන සංඛ්‍යාතල වෙනින් සැලසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම නිවිදින මොහොතකට සිහිපත් කරගන්න විශේෂයෙන්ම ජීවතුන් අතර ඉන්නා පිරිස් විශේෂයෙන්ම සිවිතුනි මේ විහාරස්ථානයේ අද අපිට බාර කළා වූ ඒ උත්තම භික්ෂුන් වහන්සේ අපේ පරිගණ නාරද මහෝත්තමයන් වහන්සේ ඇතුළුව මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන්නා වූ මේ විහාරාධිකාරී ස්වාමින් වහන්සේලා ඒ වගේම මේ ස්ථානයේ අපි කෙරෙහි අනුසම්පාමෙන් වැඩමවව දාලා මේ මහා සංඝරත්නයේ සිල් මැලුකන් ඒ සිදු දෙනාම සිහිපත් කරගන්න. ඒ වගේම සිංහදෙනි මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කිරීම උදෙසා තමන් විසින් මෙහෙත මහන්සිය හරි හම්බ කරගන්නා වූ ධනෙ කොටසක් අපකප කළා කටයුතු කළා ඒ සද්ධර්මයේ ප්‍රචාරය උදෙසා අපකප කළා කටයුතු කරන්නා වූ ඒ පිළිසව සිහිපත් කරගන්න. ඒ වගේම තමන්ගේ ජීවතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවෝ ඥාතීන් මිත්‍රාදී සේවක සේවිකාවන් තමන්ගේ ස්වාමි දරුවන් ස්වාමි දීනියන් රට පාලනය කරන්නා වූ පිරිස් රට ආරක්ෂා කරන්නා වූ පිරිස් ඒ සිළු දෙනාමත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම කුණි ගංගා කුසල ගංගා ඒ ඇගිරි මිහිඳුර පතුලරේ නීතින් මිහිදී පැතිරියාමෙන් ඒ ආදී අපි ගහ බලපත්‍රෝ දෝ සාන්දේකාර තිනනන් යක්ෂ පෙර විසාල මලගෙවල කුම් බණ්ඩාදීගේ මෙද සැමිනියව දෝ සාන්දේකාර තිනනන් ඇස්වා කටවා හෝ හෝ දෝසක සංකා දෝ සාන්දේකාර තිනවනන් ඒ සිවි දෝ සාන්දේකාරන් ගහ දූරි බෝද වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය සුරදී මිනිස්ස මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කරගනිත්වා කියන සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම තිනුදින මොහොතකට සිහිපත් කරගන්න අද මේ ඉස්සර ලැබිලා සද්ධර්මයේ ශ්‍රවණී කරද්දී යම්කිසි ආහාරයකින් පානයකින් සංසර්ගෙන නම් ඒ ආහාරයෙන් පානයෙන් ලැබුණා වූ ශරීර ශක්තිය උපයෝගී කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැති සද්ධර්මයේ අවබෝධ කරන්නේ නැති මෙන්න ඒ ආහාර පාන සකස් කළා එදා ඇත අපි සිඳලා බැලුවම සකස් කළා ඇලි වේලි සකස් කළා කුඹුරු වපුරලා ගොයම් කපලා පාගලා ආහාරයක් වශයෙන් ඔබගේ අතර පිළිවිද කර ගන්න කම අප කැප කරලා කටයුතු කළා වූ යම් කිසි පිටිකක් තියෙනවා නම් ඒ මගේ මිත්‍රයෝ සමන් මේ සමාජයෙන් හරි අමු කර ගන්නා වූ ධනෙක කොටසක් අප කැප කරලා කටයුතු කළා යම් කිසි පිටිකක් තියෙනවා නම් ඒ දිහා බලාගෙන අනේ කොච්චර දෙයක්ද දානය දෙන්න තියෙනවා නම් පිට සාදු කියලා පින් අනුමෝදන් කරපු යම් කිසි පිටිකක් ඉන්නවා නම් අන්නේ සිදු දෙනාවක් සිහිපත් කරගෙන ඔබ සිංහල කරගත්තා වූ සීනුව කුණි ගංගා අසර ගංගා ඒ ඇසෙකින් බිඳුර පතුල් වලනේ තින් දීප ක්‍රියාවෙන් ඒ ජන්ති අප මිස්ථානයේ සිනනන් ඒ අසු මිදේවා අජරාමර සංඛ්‍යාත ලැබෙනින් සරි සීම ලබත්වා කියලා සාදු කියලා යට තින් අනුමෝදන් කරන්න. ඒ වගේම හිමිදින මොහොතකට සිහිපත් කරන දු මේ ස්ථාපිත විදිහට සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ හීතලෙන් තින්ෙන් ආරක්තලා මහා වර්ෂාවෙන් ආරක්තලා මෙති මදුරුවන්ගෙන් ආරක්තා වෙලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව උදාවනේ මේ ස්ථාන භූමියේ ඉතිරි මිනිසාම නම් මේ ස්ථාන භූමියේ වැඩ වාසස්ථානය කරන්නා වූ විහාරාධිපති ස්වාමීන් වහන්සේ විහාරාධිකාරී ස්වාමීන් වහන්සේ ඇතුළු මේ විහාරස්ථානයේ තරමතු කළ පූජා කළා වූ යම් කිසි පිටසක් ඉන්නවනම් මේ ඉඩම් වල මුල්පදිංචි කරුවන් ඉන්නවනම් ඒ සිදු දෙනාවක් සිහිපත් කරගන්න. ඒ වගේම හිමිතුනි මේ විහාරස්ථානයේ විහාර භූමියේ මේ ගොඩනැගිලි ඉදිරිම උදෙසා ගඩොලක් ගන්න මේ ස්ථාන යන ගෙනහලා බදල කළ සකස් කළා වූ යම් කිසි පිටසක් ඉන්නවනම් ඒවට මුදලින් හදලින් ආධාරෝපකාර කළා වූ ගමෙන් ආධාරෝපකාර කළා වූ අනුතරම සාදු නාදයෙන් හරි ආධාරයක් උපකාරයක් කළා වූ යම් කිසි පිටසක් ඉන්නවනම් ඒ සිදු දෙනාවක් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලව පුණ්‍ය ගංගා අසල ගංගා ඒ ඇගෙනේ සීදුල බබලරණ මේ පිංගි දීපති ක්‍රියාවෙන් ඒ ඇදම්දී අපහමිස්ථානයේ සිනන ඒ ගස මිදේවා අජරාමල සංඛ්‍යාත ලැබෙනින් සැන් සීම ලබත්වා කියන සාදු කියලා පින් අනුමෝදන් කරන්න. එහෙමනම් පින් ඉතින් අවසාන වශයෙන් සිහිපත් කරගන්න. අද ඔබ බොහෝ දුර පැහැදිලි කරලා මේ ස්ථානෙට පැමිණෙන්නේ නැති යම් යාන වාහන මනාකොට සකස් වෙලා තියෙනවා මම් මාවත් මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථාන ළඟා වෙන්න පුළුවන්කම තියෙන්නේ නැති මේ ආලෝක ධාරා මැදින්දගෙන අපි මේ සද්ධර්මයේ දේශනා කරනවා ඈතින් අයටත් මේ රූපේ දර්ශනය වෙන පරිදි ඒ දේවල් සකස් වෙලා තියෙනවා. මේ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ වගේම සිංහ විදින අද ලෝකයේ ඉන්න ඕනෑම කෙනෙකුට මේ මොහොතේ සජීවීව සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. නම් මේ සීරු දේ උදා වෙලා තියෙන්නේ විද්‍යාත්මක වශයෙන් සම්බන්ධ පිරිසක් සහ ඒ අයගේ අන්තේ වාසික පිරිසක් විසින් ලෝක ඉදිරිපත් කරපු දායාද නිසා එනම් මේ දායාද උපයෝගී කරගෙන නිවන් දකින්න යන ඔබ දෙන පිනයට අනුමෝදන් වෙන කැපයි. ඒ නිසා සිංහ විදින ඒ සීරු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ දෙන රැස් කරගත්තා වූ සීරුම පුණ්‍ය ගංගා අසල ගංගා ඒ අය කෙරෙහි බිඳුල පතුරදරණේ තින් විහිදී පැතිරියාමින් ඒ අයගේ අභවමිස්ථානයේ සිනනගෙන් අසු මිදේවා අජරාමර සංඛ්‍යාත දෙවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. එහෙමනම් සිංහතේ ඔබ බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණී කළා පිරිකර පූජාවන් සිද්ධ කරගත්තා දානමානාදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්ත බුද්ධ පූජා පැවැත්තුවා ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බන්ධයෙන් මේ බලමහිමින් ඔබ අප සිටු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ සාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින්වතුන් ඔබ සිටු දෙනාට තෙරුවන් සරණයි. සිටු දෙනාව මොහොතක් වැඩගන්න සිංහතුනි ආශිර්වාද කරන්න. රාග නිර්වාණ පරම සුඛයෙන් සුඛිත කර වේවා සාදු සාදු.